උතුම් වූ පංචශීලයේ සමාදන් වීම සඳහා ශබ්ද නගලා නමස්කාරය කියන්න. බුද්ධං සරණං ගච්ඡාමි ධම්මං සරණං ගච්ඡාමි සංඝං සරණං ගච්ඡාමි ဒုတိယံපි බුද්ධං සරණං ගච්ඡාමි ဒုတိယံපි ဓမ္မံ சரணံ ဂच्छामि ဒုတိယံපි සංඝံ சரணံ ဂच्छामि တတိယံපි බුද්ධံ சரணံ ဂच्छामि තතියම්පි ධම්මං සරණං ගච්ඡාමි තතියම්පි සංඝං සරණං ගච්ඡාමි තිසරණ ගමනං සම්පූර්ණං පානාති පාතා වේරමණී සික්ඛාපදං සමාදියාමි අදින්නා දාන වේරමණී සික්ඛාපදං සමාදියාමි කාමේස මිච්ඡාචාරා වේරමණී සික්ඛාපදං සමාදියාමි මුසාවාදා වේරමණී සික්ඛාපදං සමාදියාමි සුරාමේවය මජ්ජපමාදට්ඨාන වේරමණී සික්ඛාපදං සමාදියාමි තිසරණේන සද්ධින් පංචශීලං ධම්මං සාදුකං සුරක්ඛිතං කତ୍වා අප්‍රමාදේන සම්පාදේත සමන්ත චක්කවාලේසු අත්‍රා ගච්ඡන්තු දේවතා සද්ධම්මං මුනි රාජස්ස සුනන්තු සග්ග මොක්ඛදං ධම්මස්සවෙන කාලෝ අයං භදන්තා ධම්මස්සවෙන කාලෝ අයං භදන්තා ධම්මස්සවෙන කාලෝ අයං භදන්තා නමෝ තස්ස භගවතු අරහතු සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතු අරහතු සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතු අරහතු සම්මා සම්බුද්දස්ස වැඩමවවදාල ඒ අති ගෞරවනීය නායක ස්වාමීන් වහන්සේලා ඇතුළු ඒ වන්දනීය ස්වාමීන් වහන්සේලාගෙන් අවසර ඒ වගේම ඒ වැඩම කොට වදාළ ඒ අපේ ගෞරවනීය මෑණියන් වහන්සේලාගෙන් අවසර පින්වතුනේ මහනුවර මහරෝහලේ ගරු අධ්‍යක්ෂකතුමන් අපිට ආරාධනාවක් සිද්ධ කළා ඒ ලාල් මහත්මයා සහ නන්දන දොස්තර මහත්මයා හරහා මේ රෝහල් භූමියට වැඩම කරලා මේ ආකාරයෙන් මේ ධර්ම දේශනා මේ පින්කම පවත්වන්නේ කියලා. එහි ප්‍රතිඵලයක් හැටියටයි මේ පින්කම මේ ආකාරයෙන් සිද්ධ වෙන්නේ. මේ භූමිය දිහා දකිද්දී මේ ස්ථානයේ දිහා දකිද්දී අපිට පේනවා ඉතාම රමණීය වූ විචිත්‍ර වූ පින්කම මේ මොහොතේ සිද්ධ වෙන කිනා සිද්ධ වෙනවායි කියන කාරණය. මලින් සුවඳින් ආලෝකයෙන් ඒ පාබඩ වලින් ඒ වගේම හේවිසි වලින් මහා සංඝරත්නය අරමුණු කරගෙන ඒ අප්‍රමාණ පූජාවන් සිද්ධ කරමින් බොහොම විචිත්‍ර වූ පින්කමක් මේ රෝහල් භූමිය තුල මේ වෙලාවේ සිද්ධ වෙනවා. පින්කමක විචිත්‍රභාවය දකිනකොට පින්වතුනි ඒ පින්කම සංවිධානය කළා වූ පින්වතුලාගේ සිස්සතන් කොයිසානම් තෙරුවන් උදෙසා විචිත්‍රභාවයක් දක්වනවාද කියන කාරණය පැහැදිලි වෙනවා. බුදුරජාණන් වහන්සේ උදෙසා ධර්මරත්නය උදෙසා සංඝරත්නය උදෙසා කොයිසානම් මේ පින්කම් සංවිධානය කර පින්වතුලාගේ සිස්සතන් විචිත්‍රභාවයක් දක්වනවාද කියන කාරණය අපිට පැහැදිලි වෙනවා පින්වතුනි. මොකද ලෝතුරා බුදුරජාණන් වහන්සේගේ කාලේ එක්තරා ලස්සන විචිත්‍ර චිත්‍රයක් තිබ්බා පින්වතුනි. ඒ චිත්‍රයට කිව්වේ චරණ චිත්‍රය කියලා. මේ චරණ චිත්‍රය ලෝතුරා බුදුරජාණන් වහන්සේ දැකලා බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා මේ චරණ චිත්‍රයේ යම්සේ විචිත්‍රද මේ චිත්‍රය නිර්මාණය කළා වූ සිත්‍රාගේ සිත ඊටත් වඩා විචිත්‍රයි කියලා. ඒ වගේ පින්තුනි මෙවැනි විචිත්‍ර වූ පින්කම් දකිද්දී තෙරුවන් අරමුණු කරගෙන කරන්නා වූ මෙවැනි විචිත්‍ර පූජාවන් දකිද්දී මේ පින්කම් සංවිධානය කළා වූ පින්වතුලාගේ සිස්සතන් තෙරුවන් උදෙසා පින්තුනි කොයිසානම් විචිත්‍ර භාවයක් ගන්නවාද කියන කාරණය පැහැදිලි වෙනවා. බුදුරජාණන් වහන්සේ ධර්ම දායාද කියන සූත්‍රයේදී දේශනා කරනවා තමන්ගේ ශ්‍රාවකයින්ට මහණෙනි සද්ධර්මයට දායාද වෙලා ජීවත් වෙන්න, සීලයට දායාද වෙලා ජීවත් වෙන්න, සමාධියට දායාද වෙලා ප්‍රඥාවට දායාද වෙලා ජීවත් වෙන්න කියලා. ඔබලා සද්ධර්මයට දායාද නොවි ලාභ සත්කාර කීර්ති ප්‍රශංසාවන්ට දායාද වුණොත් ගිහි පින්වතුන්ලා ඔබලාව නොසලකා හරිනි කියලා බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා. ඔබලාට චෝදනා කරාවි කියලා ලෝතුරා බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා. එහෙම දේශනා කරලා පින්වතුනි දයාබර අම්මා කෙනෙක් තමන්ගේ දරුවෙක්ගෙන් ඉල්ලනවා වගේ ගෞරවනීය ආයාචනයක් කරනවා තමන්ගේ ශ්‍රාවකයන්ගෙන්. ඔබලා සද්ධර්මයට දායාද නොවි ජීවත් වුණොත් ඔබලාට විතරක් නෙමේ ඔබලාගේ ශාස්තුන් වහන්සේ වන බුදුරජාණන් වහන්සේටත් ලෝකයා චෝදනා කරාවි කියලා. ලෝකයා නොසලකා හරිනි කියලා බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා. අපේ ශාස්තුන් වහන්සේ හැටියට ශ්‍රාවකයන් වන අපේ මෙවැනි ඉල්ලීමක් සිද්ධ කරලා තියෙද්දී මෙහි වැඩ සිටිනා වූ සියලුම සාමින් වහන්සේලාවත් ඒ වගේම මහා සංඝරත්නයක් අරමුණු කරගෙන ඔබලා මේ සුවඳින් මලින් ආලෝකයන්ගෙන් මේ කළා වූ සියලු පූජාවන් දකිනකොට පින්වතුනි අපි තුල නිහතමානී නික්ලේශී සතුටක් ඇති වෙනවා. ඔබලා ගිහි පින්වතුන්ලා හැටියට මෙවැනි පූජාවන්ගෙන් මේ වැඩ සිටිනා වූ මහා සංඝරත්නයට ගෞරවය දක්වන්නේ අපි පින්වතුනි සද්ධර්මයට දායාද වෙලා ජීවත් වුණ නිසායි කියන කාරණේ සිහිපත් වෙනකොට. ඒ නිසා අපි තුල නික්ලේශී සතුටක් ඇති වෙනවා. ඒ නික්ලේශී සතුට හිතේ දරාගෙනමයි ඔබලාට මේ ධර්ම දේශනාව පවත්වන්නේ. ඒ නිසා පින්වතුනි ඔබලා මහා සංඝරත්නයේ යම් ගුණයක් දැකලා යම් පූජාවක් මේ මොහොතේ පැවැත්වුවද පිඟතුනි ඒ එක මලකින් ඔබ පූජා කළත් මල් දහසකින් ඔබ පූජා කළත් ඒ එක මලත් ඒ මල් දහසත් අයිති පිඟතුනි ලෞතර බුදුරජාණන් වහන්සේටමයි මොකද ඔබලා සංඝයා හැටියට අපේ යම් ගුණයක් දැක්කනම් ඒ ගුණය අපි තුල ඇති කරගන්න අපිට පාර පෙන්වුවේ ලෞතර බුදුරජාණන් වහන්සේ විනය කාරණා පනවමින් විනය කාරණා පනවමින් ගිහි පින්වතුන්ලා තුල ප්‍රසාදයක් ඇති වෙන ආකාරයට තමන්ගේ ශ්‍රාවකයින්ට ගොඩ නැගෙන්න මාර්ගය කියලා තිබෙන්නේ ලෞතර බුදුරජාණන් වහන්සේමයි පින්වතුනි ඒ නිසා ඔබ එක මලකින් පූජා කළත් මල් දහසකින් අපිව පූජා කළත් ඒ එක මලක් ඒ මල් දහසත් අයිතියේ ලෞතර බුදුරජාණන් වහන්සේටමයි ඒ නිසා කල්පනා කරන්න මේ මොහොතේ ඔබ තෙරුවන් කෙරෙහි අප්‍රමාණ සද්ධාවකින් ගෞරවයකින් කර්මයේ කර්මඵල විශ්වාසයකින් යුතුව ඔබ මලින් ආලෝකයෙන් සුවඳින් හේවිසිවලින් පාවඩවලින් යම් පූජාවක් සිද්ධ කළාද ඒ කළා වූ සියලුම පූජාවෝ ලෞතර අමාමේනී සම්මා සම්බුදුරජාණන් වහන්සේගේ ඒ උත්තම සම්මා සම්බුද්ධ ඥානය උදෙසා පූජා කරමින් පූජා වේවා කියලා සාදු කියන්නේ ඒ වගේම පින්වතුනි ධර්ම රත්නේ අනන්ත වූ ගුණයන් උදෙසා සංඝ රත්නේ අනන්ත වූ ඥානයන් උදෙසා මේ සියලු පූජාවෝ පූජා කරමි පූජා වේවා කියලා සාදු කියන පින්වතුනි පින්වතුනි පින්කම් සිද්ධ කරගනිද්දී ඒ පින්කම් තුල පින්වතුනි දුගතිය කියන තැනටත් පාර සකස් කරගන්න අපිට පුළුවන්කම තියෙනවා පින්කම් තුලින් සුගතිය කියන තැනටත් අපිට පාර සකස් කරගන්න පුළුවන්කම තියෙනවා ඒ වගේමයි පින්කම් තුලින් විදර්ශනා නුවණ කියන කාරණේ සකස් කර ගැනීමටත් අපිට හැකියාව තියෙනවා අදක්ෂයා පින්කම් සිද්ධ කරලා දුගතියට වැටෙනවා පින්තුනි අදක්ෂයා දක්ෂයා පින්කම් සිද්ධ කරලා සුගතිය කියන කාරණේ සකස් කර ගන්නවා වඩා දක්ෂයා සම්මා සම්බුද්ධ ශාසනයක ඉන්නවා වඩා දක්ෂේ ඒ වඩා දක්ෂයා පින්තුනි පින්කම් සිද්ධ කරලා විදර්ශනා නුවණ සකස් කර ගන්නවා කියලා ලෞතර බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා එතකොට කොහොමද පින්වතුනි අදක්ෂයා පින්කම් සිද්ධ කරලා දුගතියට යන්නේ අපි දන්නවා පින්වතුනි පක්ෂී ලෝකයේ මොනරා කියලා පක්ෂියෙක් ඉන්නවා මේ මොනරා කියන පක්ෂියා තමයි මේ පක්ෂී ලෝකයේ ඉන්න විචිත්‍රම පක්ෂියා මේ මොනරාට මේ විචිත්‍රභාවය ලැබෙන්නේ පින්වතුනි පෙර මනුස්ස ජීවිතවල ඉපදිලා කරගත්තා වූ පින්කම් නිසා පින්කම් සිද්ධ කරගත්තා නමුත් සිල්පද පහ දුර්වල කරගෙනයි පින්වතුනි පින්කම් සිද්ධ කරගත්තේ සිල්පද පහ දුර්වල වෙලා පින්කම් කරපු නිසා සතර අපායට වැටුණා කළා වූ පින්කම් නිසා පින්වතුනි සතර අපායේ ලැබුණා වූ ජීවිතය විචිත්‍ර භාවයක් ගන්නවා කියලා බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා දැන් බුදුරජාණන් වහන්සේ ජීවමානව පසු වෙනකොට දඹදිව හිටුවා පින්වතුනි එක්තරා ලස්සන මාළුවේ එයා දඹ රන් පාටයි රත්තරන් පාටයි දකින කෙනා මෙයාට කැමති ප්‍රියයි නමුත් මේ ලස්සන මාළුවා කට අරිනකොට පින්වතුනි ප්‍රදේශේම දුර්ගන්ධයක් පැතිරෙනවා මේ අරුම පුදුම මාළුව අරගෙන ලෞතර බුදුරජාණන් වහන්සේ ළඟට යනවා එදා ජනතාව ඒ ගියාම ලෞතර බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා මේ මාළුවා කාශ්‍යප බුදුරජාණන් වහන්සේගේ කාලේ ජීවත් වෙච්ච පින්වතේ ඒ පින්වත් කෙනා සීලෙන් දුර්වලභාවයට පත් වෙලයි පින්කම් සිද්ධ කරගත්තේ සිල්පද දුර්වල කරගත්තා වචනයෙන් සිදු කරගන්නා වූ අකුසල් සිද්ධ කළා සීලෙන් දුර්වලභාවයට පත් වීම නිසා තිරිසන් ලෝකේට අර මාළු කුලයට වැටුණා නමුත් කළා වූ පින්කම් නිසා පින්තුනි ඒ තිරිසන් ජීවිතේ විචිත්‍ර භාවයක් ගන්නවා කියලා බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා විචිත්‍ර ස්වභාවයක් ගන්නවා කියලා ඒ නිසා පින්තුනි නිරතුරුවම පින්කමක් සිදු කරන්න ඕනේ සිල්පද පහ ආරක්ෂා කරගෙනයි පින්කම් සිද්ධ කරගන්න ඕනේ. සීලෙන් දුර්වලභාවයට පත්වලා පින්කම් සිද්ධ කළොත් සීලෙන් දුර්වල වීම නිසා සතර අපායටත් පින්කම් නිසා සතර අපායේදී විචිත්‍ර ජීවිතයක් ලැබීමටත් හේතු වෙනවා පින්කම්. දැන් අපි දිව්‍ය තල දිව්‍ය ලෝක ගැන කතා කරනකොට අපි දෙවියන් දිව්‍යාංගනාවන් තමයි දිව්‍ය ලෝකේ ඉන්නවා කියලා අපි දන්නේ. නමුත් බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා පින්වතුනේ මේ දිව්‍ය තලවල දිව්‍ය තිරිසන් සතුන් ජීවත් වෙනවා. දිව්‍ය තිරිසන් ලෝකයක් මේ දිව්‍ය ලෝකවල තියෙනවා පින්වතුනේ. දිව්‍ය අජානීය ඇතුන් දිව්‍ය අජානීය දිව්‍ය ඇතුන් දිව්‍ය අජානීය අස්වයින් දිව්‍ය හාවුන් දිව්‍ය මොනරුන් මේ වගේ දිව්‍ය ස්වභාවයේ සතුන් තිරිසන් ලෝකයක් මේ දිව්‍ය තලවල තියෙනවා පින්වතුනේ. අපි දන්නේ එක්තරා ස්වාමීන් වහන්සේ නමක් උතුම් සමාධියෙන් පසු වෙනකොට එයා දකින්නවලු දිව්‍ය අජානීය අස්වේ දිව්‍ය තලයක වැඩ ඉන්නවා. ඒ දිව්‍ය අජානීය අස්වයා අඩි 7ක් විතර උසයි කියලා ඒ ස්වාමීන් වහන්සේ කියන්නේ. එයා අපේ රටේ ඉන්න අස්වය වගේ සුදු පාට, කළු පාට, දුඹුරු පාට නෙමෙයි. මොනරාගේ වර්ණයේ යම්සේ විචිත්‍රද? එවැනි විචිත්‍ර වූ වර්ණයක් තමයි මේ දිව්‍ය අජානීය අස්වයාට තිබිලා තියෙන්නේ. මේ දිව්‍ය අජානීය අස්වයා තනකොළ පුන්නක්කු නෙමෙයි පිංගතුණී කන්නේ. එයාගේ පින නිසා දිව්‍ය ඕජාවෙන්ම තමයි එයා ජීවත් වෙන්නේ. ඒතකොට බලන්න ඒ ස්වාමීන් වහන්සේ අරමුණු කරලා බල්ලා තියෙනවා මේ දිව්‍ය අජානීය අස්වයා පෙර ජීවිතේ කවරෙක්ද කියන කාරණය. ඒ වෙලාවේ ස්වාමීන් වහන්සේ දකින්වලු එයා පෙර ජීවිතේ මනුස්ස ලෝකේ ඉපදුනා වූ පින්වත් කෙනෙක්. ඒ පින්වත් කෙනා සීලෙන් දුර්වලභාවයට පත් වුණා. සිල්පද බිඳගත්තා. සීලෙන් දුර්වලභාවයට පත් වෙලයි පින්කම් සිද්ධ කරගත්ත පින්වතුනි. සීලෙන් දුර්වලභාවය නිසා දෙවියෙක් දිව්‍යාංගනාවක් කියන තැනට යන්න පුළුවන් කමක් ලැබුණේ නැහැ. දිව්‍ය ලෝකේ තිරිසන් සතෙක් බවට පත් වෙලා උප්පත්තිය සකස් කරගත්ත කියලා බුදුරජාණන් වහන්සේ දේශනා කළා. ඒ වගේම තවත් අවස්ථාවක තවත් ස්වාමීන් වහන්සේ කෙනෙක් සමාධියෙන් දකින්වලු පින්වතුනි මේ මනුස්ස ලෝකයේ ආශ්‍රිතව ජීවත් වෙන දිව්‍ය තිරිසන් සතුන් මනුස්ස ලෝකයේ ආශ්‍රිතව ජීවත් වෙනවා. ප්‍රේත සතුන් ප්‍රේත අලි ප්‍රේත හරක් ප්‍රේත පූස වගේ ප්‍රේත ලෝකේටයි සත්තු ජීවත් වෙනවා මේ මනුස්ස ලෝක ආශ්‍රිතව. ඒ වගේ මේ ස්වාමින් වහන්සේ දකිනවා මේ මනුස්ස ලෝකයේ ආශ්‍රිතව ජීවත් වෙන මීහරක් රංචුවක් උන්වහන්සේ සමාධියෙන් දැකලා තියෙනවා. ඒ මීහරක් පිංගුණී ආයුෂ වර්ණයෙන් සැපේ බලයෙන් පිරිලා ගියාය. ඒ වගේ ශරීරයේ තෙල් පාටයි කියනවා. ඇල්සේෂන් බල්ලෙක්ගේ ඇඟේ රෝම තියෙනවා නම් ඒ විදිය ලස්සනට රෝම වලින් පිරිලා තියෙනවා. එයාගේ තන් බුරුළු මහ පොළොවට කිට්ටු වෙන තරමට විශාලයි කියනවා. සෞභාග්‍යයේ සංකේතයක් වගේ කියනවා. එතකොට මේ මනුස්ස ලෝකයේ ආශ්‍රිතවත් පිංගුණී දිව්‍ය තිරිසන් ලෝකයක් තියෙනවා. දැන් අපි සමහර වෙලාවට ඔබ දෙවියන්ට කන්නලව් කරනකොට ඔබ අහල ඇති හරක් රැළට අධිපති, එහෙම නැත්නම් මොනරාට අධිපති, මොනර රැළට අධිපති දෙවියන් කියලා කන්නලව් කරනවා පිනතුනි. මෙතනදි මේ හරක් රංචුවට හරක් රැළට අධිපති කියලා කියන්නේ මොකටද මේ දෙයියෝ? මේ හරක් රැළ කියන්නේ පිනතුනි මේ මනුස්ස ලෝකේ ජීවත් වෙන හරක් නෙමෙයි. මනුස්ස ලෝකයේ මේ ගාලක් තුල ගොම පෙරාගෙන මුත්‍රා පෙරාගෙන මඩගොඩේ ලගින හරට කවදාක්වත් දෙවි කෙනෙක් දිවෙස්සෙන්නේ නැහැ. එවැනි හරට දෙවියන් බාරකාරත්වයක් දරන්නේ නැහැ. එතකොට මේ මෙතන හරක් රැළට අධිගෘහිත දෙවියෝ කියලා කියන්නේ මොන හරක් රැළටද පින්වතුනි? මේ ගොම නාගෙන ඉන්න හරක්ට නෙමේ, අර මනුස්ස ලෝකයේ ආශ්‍රිතව ජීවත් වෙන දිව්‍ය හරක් පංචු වලට පින්වතුනි. ඒ දිව්‍ය හරක් රංචු බොහොම ශස්ත්‍රීක හරක් රංචු. ඒගොල්ලෝ බොහොම ශාම්පෝසිතයි, ආයුෂ වර්ණයේ සැපේ බලයෙන් පිරිනා. මොකද සීලෙන් ගිය ජීවිතවල දුර්වල වුණ නිසා මිනිස්යා කියන තැනට එන්න පුළුවන් කමක් ලැබුණේ නැහැ. දෙවියන් කියන තැනට එන්න පුළුවන් කමක් නැහැ. එයා දිව්‍ය ලෝකයේ තිරිසන් සතෙක් බවට, එහෙම නැත්නම් මනුස්ස ලෝකයේ ආශ්‍රිතව ජීවත් වෙන දිව්‍ය තිරිසන් සතෙක් බවට පත් වෙනවා පිළිතුරු. එහෙමනම් අපි හැම වෙලාවෙම පින්කමක් සිද්ධ කරන්න ඕනේ. සිල්පද පහ ආරක්ෂා කරගෙනයි පින්කම් සිද්ධ කරන්න ඕනේ. සිල්පද පහ දුර්වල කරගනොත් අපි පින්කම් සිද්ධ කළොත් ඒ නිසා සතර අපායන්ට වැටෙනවා. අන්න අර ආකාරයේ දිව්‍ය තිරිසන් කුලවල එහෙම නැත්නම් තිරිසන් මනුස්ස ලෝකයේ උප්පත්තියක් සකස් වෙනවා කියලා බුදුරජාන් වහන්සේ දේශනා කළා. ඒක තමයි දුගතිය පින්තුනේ. අදක්ෂයා සිල්පද බිඳගෙන පින්කම් කරලා දුගතියට යනවා. දක්ෂයා මොකද කරන්නේ පින්තුනේ? දක්ෂයා කර්මය කර්මඵල විශ්වාසය ඇති කරගෙන සිල්පද පහ ආරක්ෂා කරගෙන පින්කම් සිද්ධ කරලා එයා සුගතිය කියන තැනට යනවා. එයා දක්ෂයා පින්තුනේ. මොකද දැන් මේ වගේ විචිත්‍ර පින්කමක් මේ පින්කමට අත ගැසුවා වූ පින්තුල්ලා චිරාත් කාලයක් ජීවත් වෙලා යම් දවසක මිය පරලොව යන වෙලාවට මෙවැනි පින්කමක් සිහියට නැගුණොත් පින්තුනේ සස්ත්‍රීක දිව්‍ය සස්ත්‍රීක මනුස්ස ජීවිත ලබනවා කියලා බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා. නිදාගෙන පිපිඩියාක්සේ සස්ත්‍රීක දිව්‍ය විමානවල සස්ත්‍රීක මනුස්ස ජීවිත ලැබෙනවා කියලා බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා. ඒක තමයි සුගතිය පින්තුනි. සිල්පද පහ ආරක්ෂා කරගෙනයි පින්කම් සිද්ධ කරේ. බුදුරජාණන් වහන්සේගේ කාලේ එක්තරා දෙවි කෙනෙක් හිටියා. ඒ දෙවියාගේ නම තමයි මාළවාරී දෙවියා. බුදුරජාණන් වහන්සේ මේ දේශනාව පවත්වන්නේ මේ මාළභාරී දෙවියා කියන්නේ පින්තුනේ බුදුරජාණන් වහන්සේගේ කාලේ ජීවත් වෙච්ච මිනිස්සේ. බුදුරජාණන් වහන්සේම මලින්ම සුවඳින්ම පූජ කරලා සිල්පද ආරක්ෂා කරගෙන පින්කම් කරලා මෙයා මැරිලා ගිහිල්ලා පින්තුනේ මාළභාරී දෙවියා හැටියට උප්පත්තිය ලැබුණා. යොදුන් ගානක් විශාල දිව්‍ය විමානිකයා උප්පත්තිය ලබන්නේ. එයාට පින නිසාම පින්තුනේ දිව්‍යාංගනාවෝ 500 දෙනෙක් පහළ වෙනවා කියලා බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා. දිව්‍යාංගනාවෝ 500 දෙනෙක් පහළ වෙනවා. මේ දිව්‍යාංගනාවෝ 500ත් එක්ක මේ මාළභාරී දෙවියා හැම උදෑසනකම නන්දන උයනට යනවා කියනවා. නන්දන උයනට ගිහිල්ලා දිව්‍ය ලෝකේ මේ දිව්‍යාංගනාව 250 මල්ගස් වලට නගිනවා කියනවා. 250ක් මල්ගස් වලට නැගලා ඒ මල් කඩලා නෙලලා බිමට දාද්දී බිම ඉන්න දිව්‍යාංගනාව 250 දෙනා මේ මල් අහුලලා මේ මාළභාරී දෙවියාව මලින්ම සරසනවා කියනවා පින්වතුනි. ඒක තමයි මේ මාළභාරී දෙවියාගේ ජීවිතය. එයාට දිව්‍ය ලෝකේ වෙන ජීවිතයක් නැහැ. බිරින්දෑවරු 500ක් විසින් දිව්‍යාංගනාවෝ 500ක් විසින් එයා මලින්ම එයා ආලෝකයෙන්ම සරසනවා කියලා බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා. ඒක තමයි සුගතිය. තව අපි දන්න එක්තරා ස්වාමින් වහන්සේ නමක් වරක් සමාධියෙන් පසු වෙනකොට එයාට දිව්‍ය තලයක ඉන්න දිව්‍යාංගනාවක් දැක්ෂණය වෙනවා පින්වතුනි. ඒ දිව්‍යාංගනාවගේ ශරීරය හැදිලා තියෙන්නේ මලින්. අපේ මේ මසින් රෝමයෙන් හැදුනා වගේ අපේ මස් ශරීරය හැදිලා තිබ්බට ඒ දිව්‍යාංගනාවගේ මුළු ශරීරයම හැදිලා තියෙන්නේ මලින්ලු පින්තුනේ. ඔබ හිතන්න හොඳ සිනිඳු පොලිතින් නුරේකට ඕකිඩ් මල් සම්පූර්ණයෙන්ම ඇතුරුවා කියලා හිතන්න. ඒ ඕකිඩ් මල් ඇතුරුවාම යම්සේද ඔබට ඒ සිනිඳු පොලිතින් නුරේ බාහිරට පේන්නේ මේ දිව්‍යාංගනාව පින්වසනේ මලින් තමයි හැදිලා තියෙන්නේ. මලින් හැදුනා වූ දිව්‍යාංගනාව. මේ මොකක්ද පින්තුනේ? මේ පෙර මනුස්ස ජීවිතවල ඉපදිනා සිල්පද පහ ආරක්ෂා කරගෙන පින්තුනේ පින්කම් සිද්ධ කිරීමේ ආශ්චර්යය. ඒ ආශ්චර්ය නිසායි අරසා සස්ත්‍රීක වූ දිව්‍ය ජීවිත ලැබෙන්නේ කියලා බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා. ඒ වගේම මෙවැනි පින්කම් සිද්ධ කරලා මැරෙන මොහොතේ මනුස්ස උපාදානයක් සකස් වුණොත් මනුෂ්‍ය ලෝකයේ කෙරේ තෘෂ්ණාවක් සකස් වුණොත් අන්න පින්තුනේ සස්ත්‍රීක මිනිසෙක් බවට පත් වෙනවා කියලා බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා. සමහර දරුවෝ ඉන්නවා ඒ දරුවෝ ඉපදෙනකොටම පින්තුනේ කෝටි ගාණක් ප්‍රකෝටි ගාණක් දේපලකට උරුමකම් තියාගෙන ඉපදිලා තියෙනවා. තාම යා රෝහලෙන් ගෙදර අරගෙන ගියෙත් නැහැ. නමුත් කෝටි ගානක දේපලකට උරුමකාරයෙක් බවට පත් වෙලා ආ උප්පත්තිය ලැබලා තියෙනවා. මොකක්ද මේ ආශ්චර්ය පින්තුනේ? සමහර මිනිස්සු ඉන්නවා මහේශාක්‍ය ජීවිත ගත කරනවා. ආයුෂ වර්ණයේ සැපයේ බලයෙන් පිරුණා වූ ජීවිත. බුදුරජාණන් වහන්සේ කොතනකවත් කියන්නේ නැහැ මේක සමාජ අසාධාරණයක් කියලා පින්තුනේ. මේ පෙර ජීවිතේ තමා විසින්ම කරගත්තා වූ සිල්පද පහ ආරක්ෂා කරගෙන කරගත්තා වූ පින්කම් වල අසිරියයි ආශ්චර්යයි මේ විදිහින් කියලා බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා. එහෙනම් අදක්ෂයා පින්කම් සිද්ධ කරලා දුගතියට වැටෙනවා. දක්ෂයා පින්කම් කරලා සුගතියට යනවා පින්තුනි. නමුත් සම්මා සම්බුද්ධ ශාසනයක වඩා දක්ෂයෙක් ඉන්නවා. එයා තමයි සැබෑම දක්ෂයා පින්තුනි. ඒ සැබෑම දක්ෂයා මොකද කරන්නේ? එයා පින්කම් සිද්ධ කරලා සිල්පද පහ ආරක්ෂා කරගෙන පින්කම් සිද්ධ කරලා විදර්ශනා නුවණ සකස් කර ගන්නවා කියලා බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා. විදර්ශනා නුවණ සකස් කර ගන්න. එයා නිරතුරුවම දකිනවා මේ සංස්කාරයන්ගේ අනිත්‍යභාවය. දැන් ඔබ බලන්න මේ මොහොතේ මොනසා සස්ත්‍රීකාකාරයෙන් විචිත්‍රාකාරයෙන් මේ පින්කම් සිද්ධ කළා. මේවා තුලින් රැස් වෙනා වූ කුසල් සංස්කාරයන් විපාක දීලා අනිත්‍යභාවයට පත් වෙනවා පින්තුනි. විපාක දීලා අනිත්‍යභාවයට පත් වෙනවා. ඒ විපාක දීලා අනිත්‍යභාවයට පත් වෙනා වූ සංස්කාර කෙරෙහි ඔබ නොඇලී සිටියොත් පින්තුනි, අන්න එතන විදර්ශනා නුවණ සකස් වෙනවා කියලා බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා. එක්තරා මහත්මෙක් එක්තරා බමුණෙක් ලෞතුරා බුදුරජාණන් වහන්සේගෙන් ප්‍රශ්නයක් අහනවා. උන්වහන්සේ නර්මදා නදිය ළඟ වැඩ සිටිනකොට තමයි මේ ප්‍රශ්නය අහන්නේ. භාග්‍යවතුන් වහන්සේ මේ අතීතේ මේ සංසාරයේ කොච්චරනම් බුදුරජාණන් වහන්සේලා පහළ වුණාද කියලා. ඒ වෙලාවේ බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා බමුණ, මේ නර්මදා නදියේ වැලිකඩ සංඛ්‍යාව ගණනකින් කියන්න බැහැ වගේ. අතීතේ පහළ වුණා වූ බුදුරජාණන් වහන්සේලා මෙපමණයි කියලා ගණනකින් කියන්න බැහැ කියලා පින්තුනි. එහෙනම් අතීත භවයේ ලක්ෂ ගාණක් බුදුරජාණන් වහන්සේලා පහළ වෙලා තියෙනවා. සම්මා සම්බුද්ධ ශාසන ලක්ෂ ගාණක් පසු කරගෙන අපි ඇවිල්ලා තියෙනවා පින්තුනි. මේ පසු කරගෙන ආපා වූ සම්මා සම්බුද්ධ ශාසන වලදී ඔබත් මමත් පින්තුනි එක්ක රූපාවචර අරූපාවචර බ්‍රහ්මතලයක ජීවත් වුණා. නැත්නම් අර සුගතිය වශයෙන් හඳුන්වන්නා වූ කාම ලෝකයන් හතෙන් එහෙක ජීවත් වුණා. නැත්නම් සතර අපායකින් එහෙකින් අපි ජීවත් වුණා පින්තුනි. එතකොට මේ ආවා වූ දීර්ඝ ගමනේදී සම්මා සම්බුද්ධ ශාසනය ලක්ෂ ගාණක් පසු කරලා ආපු දීර්ඝ ගමනේදී බුදුරජාණන් වහන්සේ ආනන්ද සාමීන් වහන්සේට දේශනා කරනවා මේ පාර හරහා පණින කඩිලලක් පෙන්නලා. බුදුරජාණන් වහන්සේ වඩිනකොට පාර හරහා කඩිලලක් පයින්නවා, තිරිසන් කඩිලලක්. මේ කඩිරැල පෙන්නලා බුදුරජාණන් වහන්සේ කියනවා ආනන්ද, මේ කඩිරැලේ ඉන්න සෑම කඩියෙක්ම සංසාරේ සක්විති රජ වෙලා තියෙනවා කියලා. ඒ බලන්නේ කඩිරැලේ ඉන්න සෑම කඩියෙක්ම සංසාරේ සක්විති රජ වෙලා තියෙනවා නම් ඔබ හිතන්නේ ඔබත් මමත් සංසාරයේ කී වතාවක් නම් සක්විති රජ වෙලා ඇද්ද පින්තුනි? සක්විති රජ තමයි මේ මිනිස් ලෝකේ ලබන්නා වූ උතුම්ම සැපය. අවුරුදු 84,000ක් ආයුෂ තියෙන කාලේ තමයි සක්විති රජවරු පහළ වෙන්නේ. දිව්‍ය තලයෙන් දිව්‍යාංගනාවක් බහිනෝ පින්තුනි, ස්ත්‍රී රත්නය හැටියට විසව හැටියට. එර්දියෙන් යන ඇතෙක් එර්දියෙන් යන අශ්වෙක් ලැබෙනවා කියනවා. මහා පොළොව යට තියෙන ඕන සම්පතක් නුවණින් දකින්න දිවසින් දකින්න පුළුවන් පුරෝහිතෙක් ලැබෙනවා කියන සක්විති රජුරවන්ට. මුළු ලෝකෙම දිග්විජය කරන්න පුළුවන් පුතුන් දහසක් ලැබෙනවා කියන පින්තුනි. එහෙනම් මේසා අසිරියක් අපි සංසාරේ ලබලා තියෙනවා. වරක් දෙවරක් නෙමෙයි පින්තුනි, සිය දහස් වාරයක් අපි සක්විති රජ වෙලා ඉපදිලා තියෙනවා. ඒ අප්‍රමාණ වූ සැපයන් අපි භුක්ති විඳලා තියෙනවා. නමුත් අපි ඒවයින් සෑහීමකට පත්ුනේ නෑ. ඒවයින් නොසෑහෙන නිසාමයි පින්තුනි සක්විති රජ වෙලත් ආයිමත් කඩියෙක් කියන තැනට අපි සංසාරේ වැටුනේ. ඒ වගේමයි බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා අපි කල්ප ගණන් සක්‍රයා වෙලා ඉඳලා තියෙනවා. සක්‍රයාගේ සුජම්පති දේවිය වෙලා අපි ඉඳලා තියෙනවා. ඒසා යස ඉසුරු පින්තුනි සංසාරයක් පුරාවට අපි ලබලා තියෙනවා. කුමක් නිසාද මේ යස ඉසුරු අපි ලැබුනේ? මේ කුසල් සංස්කාරයන් නිසාමයි. මේ කුසල් සංස්කාරයන් තුලින්මයි අපි මේ යස ඉසුරු ලැබුවේ පින්තුනි. ඒවගේ ඔබත් මමත් සංසාරයේ කල්ප ගණන් නිරයන්ට වැටිලා පින්නතුනී යෝධිය ගිනි අඟුරුත් එක්ක අප්‍රමාණ අපි දුක් විඳලා තියෙනවා. ප්‍රේත ලෝකවලට වැටිලා අපි අප්‍රමාණ කාලයක් සෙන්සුතු කතා අපි ජීවත් වෙලා තියෙනවා. තිරිසන් ලෝකවලට වැටිලා අපි කල්ප ගණන් අප්‍රමාණ කාලයක් පුන්නක්කු තනකොළකක ජීවත් වෙලා තියෙනවා පින්නතුනී. අසුර ලෝකයන්ට වැටිලා මහ සාගරයේ කල අපි ජීවත් වෙලා තියෙනවා. ඒ අකුසල් සංස්කාර නිසා අපිට ලැබුණා වූ දුකතිය. නමුත් මේ කුසල් සංස්කාරයනොත් පින්නතුනේ අකුසල් සංස්කාරයනු විපාක දීලා අවසන් වුණා. විපාක දීලා අවසන් වුණා. එනම් මේ මොහොතේ මේ රැස් කරන්නා වූ කුසල් සංස්කාරයක් විපාක දීලා අනිත්‍ය වෙනවායි කියන කාරණය නුවණින් දකින්න පුළුවන් නම් අන්න එතන පින්නතුනේ විදර්ශනා නුවණ කියන කාරණය සකස් වෙනවා කියලා බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා. මෙවැනි පින්කම් සිද්ධ කරලා අපි ප්‍රාර්ථනා කරන්නේ අනාගතයේ දෙවියෙක් වේවා කියලා නම් අපි ඒ ප්‍රාර්ථනා කරන්නේ අනාගත පංච උපාදාන ස්කන්ධය. මෙවැනි පින්කම් සිද්ධ කරලා අපි ප්‍රාර්ථනා කරන්නේ අනාගතයේ මිනිසෙක් වේවා කියලා නම් ඒ අපි ප්‍රාර්ථනා කරන්නේ අනාගත පංච උපාදාන ස්කන්ධය. මෙවැනි පින්කම් සිද්ධ කරලා අපි බ්‍රහ්මෙක් වේවා කියලා ප්‍රාර්ථනා කරනවා නම් ඒ අපි ප්‍රාර්ථනා කරන්නේ අනාගත පංච උපාදාන ස්කන්ධයක් පිණිසයි. ප්‍රාර්ථනා කරන්නේ අනාගත පංච උපාදාන ස්කන්ධයක් නම් එතන තියෙන්නේ දුකක් කියලායි බුදුරජාණන් වහන්සේ දේශනා කරන්නේ. එතන තියෙන්නේ දුකක් කියලායි බුදුරජාණන් වහන්සේ දේශනා කරන්නේ. මොකද මේ අනිත්‍ය වෙන දෙයක් වෙනස් වෙන දෙයක් තමයි අපි මේ ප්‍රාර්ථනා කරන්නේ. ලෞතර බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා අපි මේ ආවා වූ අතීත භව ගමනේදී සම්මා සම්බුද්ධ ශාසනවල ඉපදිලා ලෞතර බුදුරජාණන් වහන්සේලා උදෙසා පූජා කළා වූ ආලෝකයන් එක පිටක් කළොත් එය මේ හිරුගේ ආලෝකයට වඩා ප්‍රභාස්වරයි කියලා පින්නතුනේ. මේ ආවා වූ සංසාර ගමනේදී බුදුරජාණන් වහන්සේලා උදෙසා පූජා කළා වූ පහන් ආලෝකයන් එක පිටක් කළොත් පින්නතුනේ එය මේ හිරුගේ ආලෝකයට වඩා ප්‍රභාස්වරයි කියලා බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා. මේ ආවා වූ භව ගමනේදී බුදුරජාණන් වහන්සේලා උදෙසා පූජා කළා වූ සුවඳ මල් එක පිටක් කළොත් එය ගිජ්ජකූට පර්වතයේ ප්‍රමාණය පරාද වෙනවා කියලා බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා. මොකෝ පිංගතුනේ සමහර බුදුරජාණන් වහන්සේලාගේ ශාසන අවුරුදු 20,000ක් කාලයක් පැවතියා. එදාට අපේ ආයුෂ අවුරුදු 20,000යි. සමහර බුදුරජාණන් වහන්සේලාගේ ශාසන අවුරුදු 60,000යි, 70,000යි, 40,000යි. මෙවැනි ශාසන ලක්ෂ ගාණක් පසු කරලයි අපි ඇවිල්ලා තියෙන්නේ. ඒ පසු කරගෙන ආවා වූ ගමනේදී බුදුරජාණන් වහන්සේලා උදෙසා පූජා කළා වූ පහන් ආලෝකයන් හිරුගේ ආලෝකයට වඩා ප්‍රභාස්වරයි කියලා බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා. ඒ වගේමයි පින්වතුනි අපි මිත්‍යා දෘෂ්ටික භාවයන්ටපත් වෙලා අබුද්ධෝත්පාද කාලවල ඉපදිලා මිත්‍යා දෘෂ්ටික භාවයන්ට අපිපත් වෙනවා. මොකද අතීතයේ දීර්ඝ වූ අබුද්ධෝත්පාද කාල තිබුණා. දීර්ඝ අබුද්ධෝත්පාද කාල දැන් අනාගතයේදී එනවා. දීර්ඝ අබුද්ධෝත්පාද කාලය දැන් මේ ගෞතම සම්මා සම්බුද්ධ ශාසනයේ තව අවුරුදු 200ක් තියලා මේක අතුරුදහන් වෙනවා පින්වතුනි. ධර්මයේ අතුරුදහන් වුණා කියන්නේ ආරෂ්ඨාංගික මාර්ගයක් චතුරාර්ය සත්‍යයක් අපිට ඇහෙන්නේ නැතුව යනවා. ලෝකයේ සැපයි කියන තැනට තමයි එදාට ලෝකයේපත් වෙන්නේ. මේ තව අවුරුදු 200ක් ගිහිල්ලා මේ ධර්මයේ සම්දික්තික ගුණේ අතුරුදහන් වුණාට පස්සේ ආයිමත් පින්වතුනි සත්‍ධර්මයක් අපිට ඇහෙන්නේ, චතුරාර්ය සත්‍යයක් අපිට ඇහෙන්නේ මෛත්‍රී බුදුරජාණන් වහන්සේ සම්මා සම්බුද්ධත්වයට පත් වුණාට පස්සේ. මෛත්‍රී බුදුරජාණන් වහන්සේ සම්මා සම්බුද්ධත්වයට පත් වෙන්න තව අවුරුදු ලක්ෂ ගාණක් යනවා පින්වතුනි. තව අවුරුදු ලක්ෂ ගාණක්. මිනිස්යාගේ ආයුෂ දුස්සීල භාවය විසින්ම අවුරුදු 10කට වඩා අරන් යනවා. ආයිමත් 10 ඉඳන් සිල්වත් භාවය විසින් අවුරුදු 80,000ට ඔසවනවා කියලා බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා. මේ ආයුෂ අවුරුදු 80,000කට වැඩි වෙන වෙලාවේ තමයි මේ මෛත්‍රී බුදුරජාණන් වහන්සේ ලෝකේ පහළ වෙන්නේ පිණිතුනේ. එනම් මෛත්‍රී බුදුරජාණන් වහන්සේ ලෝකේ පහළ වෙන්නේ තව අවුරුදු ලක්ෂ ගණනක් යනවා. අවුරුදු ලක්ෂ ගණන මිනිසයාගේ ආශය අවුරුදු 80000ක් බවට පත් වෙන්න ඕනේ. එතෙක් පින්වතුනි අබුද්ධෝත්පාද කාලය. අබුද්ධෝත්පාද කාලය ධර්මයක් නැහැ. සංඝයා කියන වචනේ ඇහෙන්නේ නැහැ. බුදුරජාණන් වහන්සේ කියන වචනයක් ඇහෙන්නේ නැහැ. සංඝයාගේ රූපයක් දකින්නේ නැහැ. අබුද්ධෝත්පාද කාලයක් අවුරුදු ලක්ෂ ගණනක. ඊට පස්සේ මෛත්‍රී බුදුරජාණන් වහන්සේ පහළ වෙලා අවුරුදු 80000ක් ඒ ශාසනය පැවතිලා ඒ ශාසනෙත් අතුරුදහන් වෙලා යනවා කියලා බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා. ඊට පස්සේ කල්ප විනාශය සිද්ධ වෙනවා පිටුනේ. කල්ප විනාශය අවුරුදු 100ක් 1000ක් වැස්ස නැතුව කියලා ඒ ඇතිවෙන්නා වූ පෘථුවියේ උෂ්ණත්වයේ විසින්ම දැන් මේ හිමාලයේ ඇතුලේ තියෙනා වූ මහා මේරු පර්වතයේ ප්‍රේණ ගන්නවා කියලා බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා. මොකද මේ මහා පොළව මත පින්වතුනේ යොදුන් 84000ක් උස කන්දක් තියෙනවා. බුදුරජාණන් වහන්සේ නුවණින් දැකලායි ප්‍රකාශ කරන්නේ. ඒ යොදුන් 84000ක් උසයි කියලා බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා. එහි මුදුන දිව්‍ය තලවලට උසයි කියලා බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා. දිව්‍ය තලවල තියෙන දිව්‍ය විල්වලට මේ අනෝතත්ත්වයේ රතකාරයේ සිංහප්‍රපාතයේ මන්දාගිනියේ ශබ්දණේ කියන මේ දිව්‍ය විල්වලට පින්තුණි ජලය යන්නේ මෙන්න මේ මහා මේරු පර්වතයෙන් කියලා බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා. මෙහෙම ගිහිල්ලා ගිහිල්ලා අවුරුදු 100ක් 1000ක් වැස්ස නැති වෙනකොට පෘථුවියේ උෂ්ණත්වය විසින් හිම දිය වෙලා ගියාට පස්සේ අර හිම ඇතුලේ තිබුණා වූ මහා මේරුව පේන්න ගන්නවා කියලා බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා. මේ මහා මේරුව පේන්න අරගෙන පින්තුණි ඉරවල් හතක් පායනවා කියනවා. ඉරවල් හතක්. ඒ ඉරවල් හත පෑවුවට පස්සේ මේ මහා මේරුව යොදුන් 168000 කුසින් පළලින් යුක්ත මහා මේරුව ගිනි අරගෙන මහ පොළොවට වැටිලා මුළු පෘථුවියම අලු දූවිලි ගොඩක් බවට පත් වෙනවා කියනවා පින්තුණි. මුළු පෘථුවියම අලු දූවිලි ගොඩක් බවට පත් වෙනවා. ඒ කියන්නේ පින්තුණි අවුරුදු කල්ප ගානක බුද්ධ ශූන්‍ය කාලයක්. මෛත්‍රී බුදුරජාණන් වහන්සේගේ ශාසනය අතුරුදහන් වුණාට පස්සේ කල්ප ගානක බුද්ධ ශූන්‍ය කාලයක්. කල්ප ගානක් අවුරුදු ලක්ෂ ගානක නෙමෙයි පිනතුනේ. අපේ බුදුරජාණන් වහන්සේවත් ප්‍රකාශ කරන්නේ නැහැ මෛත්‍රී බුදුරජාණන් වහන්සේගෙන් පස්සේ කවුද බුද්ධත්වයට පත් වෙන්නේ කියලා. ඒ කියන්නේ කල්ප ගානක බුද්ධ ශූන්‍ය කාලයක්. අපි කොහේ හිටියත් පින්තුණේ දුකටමයි දුකටමයි දුකටමයි වැටෙන්නේ. එනිසා මේ අනාගතයේදී පහළ වෙන්නා වූ මේ දීර්ඝ අබුද්ධෝත්පාද කාල වගේ පින්තුණේ අතීතයේ දීර්ඝ අබුද්ධෝත්පාද කාල අපි පසු කළා. ඒ අතීතයේ පසු කළා වූ දීර්ඝ අබුද්ධෝත්පාද කාලවල වල අපි මිත්‍යා දෘෂ්ටික භාවයට පත් වෙලා මිත්‍යා දෘෂ්ටික දෙවියන් උදෙසා ගස්වලට ගල්වලට ඉරුට එහෙම නැත්නම් සඳුට පූජා කළා වූ පහන් ආලෝකයන්. මොකද මිත්‍යා දෘෂ්ටික භාවයට පත් වුණාට පස්සේ පින්තුණි ධර්මයේ අතුරුදහන් වුණාට පස්සේ මිත්‍යා දෘෂ්ටික දෙවියන්ටයි අපි පහන් පත්තු කරන්නේ. ගස්වලටයි ගල්වලටයි අපි පහන් පත්තු කරන්නේ. හිරුටයි සඳුටයි අපි පහන් පත්තු කරන්නේ. මේවා තමයි අපි දේවත්වයෙන් සලකන්නේ. අපේ ආරක්ෂාව මේවයින් සලකනවා කියලායි අපි දකින්නේ. එනම් මේ දීර්ඝ අබුද්ධෝත්පාද කාලවලලා අතීතයේ පින්තුනේ මිත්‍යා දෘෂ්ටික දෙවියන් ගස්වලට ගල්වලට දැල්වා වූ පහන් ආලෝකයන් එක පිටක් කළොත් එයන් පින්තුනේ හිරුගේ ආලෝකයට වඩා ප්‍රභාස්වරයි කියලා බුදුරජාණන් වහන්සේ දේශනා කරා. එනම් බලන්නකෝ සම්මා සම්බුද්ධ ශාසනවල ඉපදිලා අපි අච්චර සංස්කාරයන් රැස් කරලා තියෙනවා වගේම මිත්‍යා දෘෂ්ටික භාවයන්ට වැටිලා පින්තුණි අපි අච්චර අකුසල රැස් කරගෙන තියෙනවා. නමුත් මේ රැස් කළා වූ කුසල් සහ අකුසල් කියන සියලුම සංස්කාරයෝ විපාක දීලා අනිත්‍ය භාවයට පත් වුණා. විපාක දීලා අනිත්‍ය භාවයට පත් වුණා. එනිසා මෙන්න මේ සංස්කාරයන්ගේ අනිත්‍ය භාවය අපි මොහොතක් නුවණින් දකින්න දක්ෂණම් මොහොතක් නුවණින් දකින්න දක්ෂණම් පින්තුණි අන්න එතන විදර්ශනා නුවණ සකස් වෙනවා කියලා බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා. අනාගත භවයට බැඳෙන්නේ නැහැ. අනාගත සංස්කාරයන් කෙරෙහි තෘෂ්ණාව සකස් කරගන්නේ නැහැ. අනාගත පංච උපාදානස්කන්ධයක් ප්‍රාර්ථනා කරන්නේ නැහැ. භව නිරෝධය කියන කාරණය ගැන හිතනකොටම ප්‍රඥාව විදර්ශනා නුවණ සකස් වෙනවා කියලා බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා. එනිසා පින්වතුනි අදක්ෂයා පින්කම් සිද්ධ කරලා දුගතියට යනවා, දක්ෂයා පින්කම් සිද්ධ කරලා සුගතියට යනවා, වඩා දක්ෂයා පින්වතුනි මේ සුගතියත් දුගතියත් අනිත්‍යයි කියලා දැකලා මේ කුසල් සංස්කාරත් අකුසල් සංස්කාරත් විපාක දීලා අනිත්‍ය වෙනවා කියලා දැකලා එයා සංස්කාරයන්ට නොබැදී විදර්ශනා නුවණ සකස් කර ගන්නවා කියලා බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා. එනිසා පින්කමක් සිද්ධ කරද්දී නිරතුරුවම අපි දකින්න ඕනේ මේ සංස්කාරයන්ගේ අනිත්‍යභාවය. මොකද ගිහි ජීවිතයේ අප්‍රමාණ පින්කම් කරපු කෙනෙක් තමයි මම පින්තුනේ. අප්‍රමාණ පන්සල උපයෝගී කරගෙන පන්සල හරහා අප්‍රමාණ පින්කම් සිද්ධ කරපු ගිහි කෙනෙක් මගේ ජීවිතේ. එනිසා පින්කම් පිළිබඳ හොඳ අවබෝධයක් මා තුළ තියෙනවා පින්තුනේ. අපි මේ ජීවිතයේ මේ මොහොතේ යම් ශක්තියක් ලබා ගත්තද ඒ අපි කළා වූ අයෝමය පින්කම් වල බලයෙන් මේ ශක්තිය ලබලා ගත්තේ. මොකද අපිට අවශ්‍ය නම් තිබ්බා මේ පින්කම සංවිධානය කරපු ලාල් මහත්තයාටත් නන්දන මහත්මයාටත් ඒ ගරු අධ්‍යක්ෂකතුමන්ටත් කියන මේ කිසිම මලක් තියන්න එපා, කිසිම පූජාවක් කරන්න එපා, පාවඩයක් ගලන්න එපා, හේසි එපා කියලා මට උන්නම් කියන්න තිබ්බා. එහෙම කිව්වනම් මේ සියලු දයක් මේගොල්ලෝ නතර කරයි. නමුත් මේ සියල්ලක් ඕනේ කියලා අපි කියන්නත් කියන්නේ නැහැ. පින්කමක් සිද්ධ කරනකොට තමන් දකින්නේ යම්සේ දේ නිදහස තුළ පින්කම සිද්ධ කරන්න කියලා අපි කියන්නේ. එක මලක්වත් තියන්න කියලා අපි කියන්නේත් නැහැ, එපා කියලා අපි කියන්නේත් නැහැ පින්වතුනි. මොකද එහෙම කියන්න අපිට බෑ. මොකද පින්කම් තුලනේ මම මේතනට ආවේ පින්වතුනි. මට මතකයි මම පැවිදි වෙන්න අවුරුදු 3-4කට ඉස්සෙල්ලා එක්තරා පින්කමක් සිද්ධ කළා පන්සලේ. මේ රටේ ඉන්න ප්‍රසිද්ධ ස්වාමීන් වහන්සේ කෙනෙක්, බෝධි පූජා කියන ස්වාමීන් වහන්සේ කෙනෙක් අදිෂ්ඨාන පූජාවක් කළේ කොළොන්නාවේ සුමංගල ස්වාමීන් වහන්සේ. 5000ක් විතර පිරිසක් ඇවිල්ලා හිටියා. ඒ 5000කම අතේ පින්නතුණි එක්ක පහන් තැටියක් එහෙම නැත්නම් ඉටිපන්දමක් පත් වුණා හරියටම රෑටට. මුළු පන්සල් ප්‍රදේශයේම විදුලිය විසන්ධි කළා. දැන් 5000කගේ අතේ තියෙන ආලෝකයෙන් දැන් මුළු පන්සල් භූමියම ආලෝකය වෙලා හරියට දිව්‍ය විමානයක් වගේ පින්නතුණි. සුමංගල ස්වාමීන් වහන්සේ අදිෂ්ඨාන පූජාව සිද්ධ කරනවා. නමුත් මේ පින්කම සංවිධානය කළේ මමයි. නමුත් 5000ක් දෙන අතේ ඉටිපන්දම් ගල්ලගෙන හිටියා, මගේ අතේ ඉටිපන්දමක් තිබෙන්නේ නැහැ පින්නතුණි. මගේ අතේ පහනක් තිබෙන්නේ නැහැ. මං මේ 5000ක් පහන් ආලෝකයන් දැල් වෙන දිහා දැකලා මේ පහන් ආලෝකයේ අනිත්‍යභාවයමයි මං දැක්කේ. මේ පහන් ආලෝක තුලින් රැස් වෙන්නා වූ යම් සංස්කාරයක් තියෙනවද මේ සංස්කාරයන්ගේ අනිත්‍යභාවයමයි පින්වතුනි මං එදා දැක්කේ. මං පහනක් ගන්න ගියේ නෑ. ඒ ශක්තිය තමයි මේ පහන් ආලෝකයන් මොහොතකින් නිවි යනකොට ආයිමත් ඝන අන්ධකාරයේ පන්සල් භූමිය පැතුරුණා. ආයිමත් ලයිට් එක දැම්මට පස්සේ තමයි පන්සල් භූමිය ආලෝකමත් වුනේ පින්වතුනි. එනිසා පින්කම් තුලින් විදර්ශනා නුවණ සකස් කරගන්නමයි අපි දක්ෂ වුනේ. විදර්ශනා නුවණමයි අපි සකස් කරගත්ත පින්වතුනි. එනිසා හැම වෙලාවෙම හැකිතාක් පින්කම් සිද්ධ කරන්න. මොකද පින්කමක් ලස්සන වෙන්න තමයි පින්වතුනි විදර්ශනා නුවණ වැඩි වෙන්නේ. මොකද අවසානයේ යම් තැනකට ඇවිල්ලා අපි ආපසු හැරිලා බලනකොට මේ කොහොමද පින්කම් තුලින් මේ ජීවිත මේ ගමන මේ අධ්‍යාත්මික ගමන ශක්තිමත් උනේ කියලා බලනකොට පින්වතුනි විචිත්‍රභාවය වැඩි වෙන්න පින්කමක පින්කම අවසන් වුණාට පස්සේ වැඩෙන්නා වූ අනිත්‍ය සංඥා වැඩි පින්වතුනි. ඒක තමයි වෙලා තියෙන්නේ. මොකද අපි පින්කමක් සිද්ධ කළා නම් ගිහි ජීවිතයේ පින්වතුනි පරිපූර්ණ වූ විචිත්‍ර පින්කමක්මයි සිද්ධ කළේ. මේ පූජා කරන මල් වගේ දහස්වරයක් අපි සංඝයාරමුණු කරගෙන පූජා කළා තියෙනවා. ඒ සංස්කාරයන් තමයි මේ මොහොතේත් අපි මේ ලබන්නේ කියලායි මට පේන්නේ. ඒ නිසා පින්වතුනි පින්කමක් විචිත්‍ර වෙන්න ඒ පින්කම අවසන් වුණාට පස්සේ අපේ සිතේ වැඩෙන්නා වූ අනිත්‍ය සංඥා වැඩි පින්වතුනි. මොකක්ම නැතුව පින්කමක් සිද්ධ කළොත් වැඩෙන්න අනිත්‍ය සංඥාවක් නැහැ. ඒ නිසා විචිත්‍රභාවයෙන් පින්කම් සිද්ධ කරලා ඒ පින්කම් අවසන් වෙනකොට අර විචිත්‍ර භාවයේ අනිත්‍ය භාවයේ දැකීම තුළින් පින්තුණි අප්‍රමාණ වූ විදර්ශනා නුවණක් අපි තුල සකස් කරගත්තා. ඒ නිසා දක්ෂයා හැම වෙලාවම පින්කම් තුළින් දුගතියවත් සුගතියවත් නෙමෙයි පින්තුණි. සංස්කාරයන්ගේ අනිත්‍ය භාවයේ දකිමින්ම විදර්ශනා නුවණයි සකස් කරගන්න කියලා බුදුරජාණන් වහන්සේ දේශනා කළා. මේ ආකාරයෙන් පින්කම් සිද්ධ කරගෙන අපි පෙරට අනුගත පින්තුණි අපි නිරතුරුවම දකින්න ඕනේ තමා කවුද කියන කාරණය. මොකද තමා කවුද කියන කාරණේ දකින්න නැතුව අපිට මේ ගමන යන්න බැහැ. ඔබ ලබාගත්තා වූ උපත කොයිසා ශ්‍රේෂ්ඨ උපතක්ද කියන කාරණේ ඔබ දකින්න ඕනේ. මොකද පින්වතුනි මේ ලෝකේ යම් දිව්‍ය තලයක යම් මාර්ගඵලලාභී නොවන දෙවියෙක් ඉන්නවා නම් මාර්ගඵලලාභී නොවන බ්‍රහ්මෙක් ඉන්නවා නම් ඒ සෑම දෙවියෙකුටම බ්‍රහ්මයෙකුටම වඩා ඔබ ලබාගත්තා වූ උපත ශ්‍රේෂ්ඨ උපතක් පින්වතුනි. ඔබ ලබාගත්තා වූ උපත ශ්‍රේෂ්ඨ උපතක් දෙවියෙකුටත් බ්‍රහ්මයෙකුටත් වඩා ශ්‍රේෂ්ඨ උපතක් ඔබ ලබලා පින්වතුනි දෙවියාගෙන් පිරිසරණ සොයාගෙන යන තැනට අපිපත් වෙලා තියෙනවා පින්වතුනි. දෙවියාගෙන් පිරිසරණ සොයාගෙන යන තැනට අපිපත් වෙලා තියෙනවා. දෙවියාට වඩා ශ්‍රේෂ්ඨ උපතක් අපි ලබලා තියෙන්නේ. ඒ උපතේ ශ්‍රේෂ්ඨභාවය නොදකින නිසාම අපිට වඩා පල්ලෙහා උපතක් තියෙන දෙවියා කියන කෙනාගෙන් අපි පිළිසරණ සොයාගෙන යනවා. දෙවියා අපිට වඩා අසරණයි. අපිට වඩා පිළෙන් වැඩි උනත්, එයා අපිට වඩා සශ්‍රීක උනත්, එයා අපිට වඩා සැපයන් වින්දත් පිංගතුනි ධර්මාවබෝධය සඳහා අවශ්‍ය සාධකයන් තුල දෙවියාට වඩා ඔබ ශක්තිමත් පිංගතුනි. එහෙනම් මේ උපතේ තියෙන ශ්‍රේෂ්ඨභාවය ඔබ දකින්න බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා මේ ලෝකේ සතර අපායක් කියලා දෙයක් තියෙනවා කියලා. මේ പ്രേත ලෝකය, තිරිසන් ලෝකය, අසුර ලෝකය, නිරය කියනා වූ හතර. මෙතනින් පින්නතුනි තිරිසන් ලෝකය කියන කාරණේ අපේ මස්සහැට පේනවා. තිරිසන් ලෝකය අපිට පේනවා. ඔබ බලන්න තිරිසන් ලෝකයේ සත්වයන් කොයිසානම් දුක් විඳිනවද කියලා. කොයිසානම් දුකක්ද ඒගොල්ල ජීවිතේ තුලින් අත්විඳින්නේ කියලා. අපේ මස් ඇහැට පේනවා තිරිසන් ලෝකයේ ඉන්න ලස්සනම සතා එයා තමයි කුරුල්ලා. කුරුල්ලෙක් බලන්න කොච්චර ලස්සනද කියලා, කොච්චර ලස්සනට නාද කරනවද මිනිස්සු කුරුල්ලාට කොච්චරනම් ප්‍රිය කරනවද කියලා. නමුත් මේ කුරුල්ලාට බුදුරජාණන් වහන්සේ දේශනා කරන්න පින්වතුනි අකුසල් නිදි කියලා. අකුසල් නිදි හැම නිමේෂයකම හැම තප්පරයකදීම අකුසල් ලියනවා පින්වතුනි. අකුසල් ලියනවා. මොකද මේ කුරුල්ලා කියන සතා හැම නිමේෂයකදීම එක්කෝ දැලඹුවෙක් එක්කෝ පණුවෙක් මරමරා තමයි කන්නේ පින්නතුනි. මේ සතෙක් මේ තුමියෙක් මරණා මොහොතක් පාසා මරණීය සංස්කාරයන් එයා තුළ රැස් වෙනවා. මරණීය චේතනාව එයා තුළ රැස් වෙනවා. නමුත් පින්නතුනි යා කර්මය කර්මඵල විශ්වාසය හඳුනන්නේ නැහැ. කර්මයේ කර්මඵල විශ්වාසයක් එයා දන්නේ නැහැ. කර්මයේ කර්මඵල විශ්වාසය දන්නේ නැති වුණත් ඒ සතා මරමරා කන මොහොතක් පාසා එයාට ප්‍රාණඝාත කුසලයේ සිද්ධ වෙනවා පින්තුනි. එහෙනම් බලන්න මෙච්චර ලස්සන තිරිසන් ලෝකයේ මේ කුරුල්ලා කියන සතා රැට නිින්දට යන්නේ පින්තුනි ප්‍රාණඝාත කුසල් කී දහහක් සිද්ධ කරගෙනද? ප්‍රාණඝාත කුසල් කී දහහක් සිද්ධ කරන්ද රාත්‍රියේ නිින්ද යන්නේ? අකුසල් නිදි කියන්නේ එහෙමයි පින්නතුනි. මේ ප්‍රාණඝාත කුසල් සිද්ධ කරලා තිරිසන් ලෝකෙට තිරිසන් ලෝකෙට වැටිලා අවසානයේ නිර්යන්ත වැටිලා පින්නතුනි කල්ප ගණන් නිරේ දුක් විඳිනවා කියලා බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා. ඒ තමයි තිරිසන් ලෝකයේ සුන්දරම පක්ෂියාගේ කතාව. ඊට පස්සේ බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා പ്രേත ලෝකය ගැන. බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා പ്രേත ලෝකයේ එක්තරා പ്രേතෙක් ඉන්නවා. එයාගේ පින්තුණි ඕපපාතිකෝ പ്രേත ලෝකයේ ඉපදෙනකොටම එයාගේ ඇස් දෙක ගිනි ගන්නවා කියලා බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා. ඇස් දෙක ගිනි ගන්නවා. ඒ ගින්න නිවෙන්නේ නැහැ. එයාට ඒ ගින්න නිවා ගන්න බැහැ. අකුසලයේ විසින් නැවුලුවා වූ ගින්නක් පින්තුණි. අකුසලයේ විසින් නැවුලුවා වූ ගින්නක්. ඔබ හිතන්න ඔබේ ඇස් දෙක ගිනි ගන්නවා නම් ඔබට කොච්චර වේදනාවක් දුකක් දැනෙනවද කියලා. ඔබට පුළුවන් වතුර ටිකක් කියලා ඒ ගින්දර නිවා ගන්න. නමුත් මෙයාට එහෙම හිතක් සකස් කරන්න බෑ පින්තුනේ. අකුසලයේ විසින්මයි ගින්න අවුලවලා තින්නේ. අවුරුදු 100ද 1000ද දසදහස් ගානද පින්තුනි പ്രേത ലോകේ ජීවත් වෙන තාක්කල් ඇස් දෙක ගිනි ගැනීමේ දුක දරාගෙන ජීවත් වෙනවා කියලා බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා. මොකෝ පෙර මනුස්ස ජීවිතේ ඉපදිලා අනුන්ගේ දියුණුව දකින්න කැමති වුණේ නැහැ. අනුන් ඉස්සරහට යනවා දකින්න කැමති වුණේ නැහැ. අනුන් වැඩිදුර අධ්‍යාපනයක් දකින්නවා දකින්න කැමති වුණේ නැහැ. ඒ ඇස් වලින් තව කෙනෙක්ගේ දියුණුව දකින්න කැමති වුණේ නැහැ පින්නතුනි. එනිසා ඒ ඇස් දෙකම ගිනි ගනිමින් මේ අකුසලයේ විපාක විඳිනවා කියලා බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා. තව പ്രേතේ ගැන බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා එයා പ്രേත ලෝකේ උප්පත්තිය ලැබනකොටම එයාගේ මේ මුඛය එකට ඇලිලායි උප්පත්තිය ලබන්නේ. එයාට කටක් නැහැ. කට තියෙනවා තොල් දෙක එකට ඇලිලායි තින්නේ. කට අරින්න බෑ. මුළු ජීවිත කාලයේදීම පින්නතුනි කුසකින්න දරාගෙනයි මේ പ്രേතයා ජීවත් වෙන්නේ. එයාට වෙන දෙයක් නැහැ. ආහාරයක් ගන්න බෑ. කටක් නැහැ. එයාට කට එකට ඇලිලා තියෙන්නේ. පෙර ජීවිතේ දන් දුන්නේ නැහැ. සංඝයා අරමුණු කරගෙන දන් දෙන්න යනකොට ඒවා වැළක්වුවා. දානයේ ආනිසංස නැහැ කියලා ප්‍රකාශ කළා. දන් දීමට බාධා කළා. මේ හේතුන් නිසා අරසා දුක් විඳිනවා പ്രേත ලෝකයේ කියලා බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා පිළිගන්න. ආයිමන් තව പ്രേතේ ගැන බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා. එයාගේ මුළු කටම වන වෙලා කුණු වෙලා තියෙන පිණතුනේ. പ്രേත ලෝකයේ උපත ලබනකොටම එයාගේ මුළු කටම වන වෙලා කුණු වෙලා තියෙන්නේ. එයා අනිත් പ്രേතෙයින් එක්ක කතා කරනවා අදහස් හුවමාරු කරගන්න කැමතියි. නමුත් එයාගේ කටින් වචන පිට වෙන්නේ නැහැ පිණතුනේ. කටින් වචන පිට වෙන්නේ නැති දුක දරාගෙන අර තුවාලවල වේදනාවක් දරාගෙන යා പ്രേත ලෝකේ ජීවත් වෙනවා කියලා බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා. මොකද පෙර මනුස්ස ජීවිතේ වචනයෙන් සිද්ධ කරගන්නා වූ අකුසල් සිද්ධ කරගත්තා. එනිසා പ്രേත ලෝකයට වැටුණාට පස්සේ වචනය පාවිච්චි කළා වූ ඒ මුඛයම වේදනාවට පත් වෙමින් ඒ අකුසල් විපාකය විඳිනවා කියලා බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා. තව പ്രേතෙක් ඉන්නවා කියනවා බුදුරජාණන් වහන්සේ යා പ്രേත ලෝකේ ඉපදෙනකොටම මුළු ශරීරෙම වන වෙලා ශරීරෙම කුණු වෙලා තියෙන්නේ. බලන්න අපුමයි දකින්න අප්‍රසන්නයි. මේ මනුස්ස ජීවිතේ කාමේ වරදවා හැසිරීලා පිඟතුනේ. මේ කය කාමච්ඡන්දයන් උදෙසා ප්‍රයෝජනෙට ගත්තා. ඒ නිසා මරණයෙන් පස්සේ කාමේ වරදවා හැසිරෙන මිනිස්යෙන් ස්ත්‍රීන් පිඟතුනේ പ്രേත ලෝකයකට වැටුණොත් එයාගේ මුළු ශරීරේම වන වෙලා කුණු වෙලා යොපත්ය ලබන්නේ. ඒගොල්ලෝ අනිත් പ്രേතයින් ළඟට ගිහිල්ලා කාමයේ ඉල්ලනවා. කාමයට ආසාවෙන් කාමයේ ඉල්ලනවා. නමුත් එකම പ്രേතේ പ്രേතියෙක්වත් ඒගොල්ලෝ ළඟට එන්නේ නැහැ පින්තුමි. ඒගොල්ලෝ ළඟට එන්නේ නැහැ. ඒ කාමයේ නොලැබීමේ දුක එක පැත්තකින් දරාගෙන ශරීරයේ වනවීමේ තුවාලවීමේ දුක එක පැත්තකින් දරාගෙන പ്രേත ලෝකයේ තුල ජීවත් වෙනවා කියලා බුදුජානක මහන්සේ දේශනා කරනවා. එහෙනම් මේසා දරුණු പ്രേත ලෝකයක් අපි ඉදිරියේ තියෙනවා පින්තුමි. ඊට පස්සේ බුදුරජාණන් වහන්සේ දේශනා කරන අසුර ලෝකය. අසුර ලෝකය කියලා කියන්නේ පින්තුනි මේ මුහුද ඇසුරු කර ගන්නා වූ ජීවත් වෙන්නා වූ සත්ත්ව කොට්ටාසයන් ඇසුරු ලෝකයේ අසුර ලෝකයට අයත් වෙනවා. යමෙක් මුහුද උපාදානය කරගෙන ජීවත් වුණොත් දැන් අපි දන්නවා දීවර ජනතාව මුහුද උපාදානය කරගෙන ජීවත් වෙනවා. ඒගොල්ලෝගේ මුළු ජීවිතේම මුහුදයි පින්තුනි. එතකොට ওই නෞකාවල වැඩ කරන මහත්තුරු මුහුද උපාදානය කරගෙන ජීවත් වෙන්නේ. ওই කිමිදුම් කරුවන් වගේ අය මුහුද උපාදානය කරගෙන ජීවත් වෙන්නේ. සමහර සංචාරකයෝ ඉන්නවා ඒගොල්ලෝ මුහුද උපාදානය කරන් ජීවත් වෙනවා. මාළදිවයින වගේ රටකට මේ මොහොතේ ලක්ෂ ගණන් සංචාරකයෝ එනවා. දුර පෙර ගෙවාගෙන ඉන්නේ ඇයි? මුහුද උපාදානය කරගත් ආවයි. මේ මුහුද උපාදානය කෙරගැනීම නිසා මැරෙන වෙලාවේ මේ මුහුද උපාදානය වුණොත් අන්න පිටතුනේ අසුර ලෝකයේ අසුරේ කැටියල ඉපදිලා කිමිදුම් කරුවෙක් යම්සේ මුහුදේ කිමිදි කිමිදි සතුරු වෙනවද අසුරේ කැටියට මෙයා මුහුදේ කිමිදි කිමිදි සතුරු වෙනවා කියලා බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා. ඊට පස්සේ දේවදූත සූත්‍රයේදී බුදුරජාණන් වහන්සේ නිරය ගැන දේශනා කරනවා. බුදුරජාණන් වහන්සේ කියනවා යම් මිනිසෙක් අකුසල් සිද්ධ කරලා දුස්සීලභාවයට පත් වෙලා නිරයට වැටුණාට පස්සේ මේ නිරයේ ඉන්න යම පල්ලන් මේ මිනිස්යාව නිර්සතාව අල්ලන් ගිහිල්ලා ලොහකුඹු නිරයේ ඔබනවා කියනවා. ඔබලා යට ගිහිල්ලා ආයිමත් මතු වෙනකොට මට බඩගිනි කියලා කෑ ගහනවා කියනවා. ඒ වෙලාවේ ගිනි බෝල කවනවා කියනවා පින්වතුනි, ගිනි ගුලි කවනවා කියනවා. බුදුරජාණන් වහන්සේ මේ දේවදූත සූත්‍රයේදී කියන්නේ ආයිමත් යට ගිහිල්ලා ආයිමත් මට තිබහයි කියලා කෑ ගහනවා කියනවා. ඒ වෙලාවේ ගිනි වතුර යෝධිය පොනවා කියනවා පින්වතුනි. එහෙනම් බලන්න මේසා දරුණු සතර පායක් අපි ඉදිරියේ තියෙනවා. මේසා දරුණු සතර පායක්, මේසා දරුණු සතර පායක් තියෙද්දී ඒ සතර පායෙන් මිදිලා මේ උතුම් මනුස්ස ජීවිතය ලබන්න අපි දක්ෂභාවයෙන් පත් වුණා පින්වතුනි. ඒක දක්ෂභාවයක්. මොකද අපේ කාලේ ජීවත් වෙච්ච මිනිස්සෙක් හිටියා. මේ අපේ කාලේ එයා කෝටිපති මහත්තේ, එයාට දරුවෝ 5 දෙනෙක් විතර හිටියා පින්වතුනි. ඒ මහත්තයාට පන්සලකට යන්න, පින්කමක් කරන්න, බණක් අහන්න වෙලාවක් තිබ්බේ නැහැ. ඒ තරම් එයාට රාජකාරි තිබ්බේ, පින්වතුනි. මේ මහත්තයා ජීවිතේ මැදි වයසේදී එකතු කරපු ධනෙ වියදම් කරලා විශාල නිවසක් ගොඩනැගුවා. විශාල නිවසක්. මේ නිවස ගොඩනගමින් ඉද්දී මේ මහත්තයා මියපරලව යනවා. මියපරලව ගියාට පස්සේ අපි දන්නේ එක්තරා සාමින් වහන්සේ නමක් අරමුණු කරලා බලනවා පින්වතුනි, මේ මැරිච්ච මහත්තයා කොහෙද නැවත උප්පත්තියක් සකස් කරගත්තේ කියන කාරණේ. ඒ වෙලාවේ සාමින් වහන්සේ දකින්වලු මේ මියගිය මහත්තයා අර හතමින් පැවතියා වූ නිවසේ මුල්ගල බදාගත්ත බහිරවේක් බවට පත් වෙලා උප්පත්තියක් ලැබලා තියෙනවා පින්වතුනි. බහිරවේක් බවට පත් වෙලා උපත ලැබලා තියෙන්නේ උපාදාන පත්‍යා බව. උපාදානයේ භවයේ සකස් කරලා දෙන්නේ. උපාදානයේ සකස් කරන්නේ කවුද? තුෂ්ණා පත්‍යා උපාදාන. මැරෙන වෙලාවේ කුමක් කරේද තුෂ්ණාව සකස් වුනේ? පන්සලකට යන්න නැතුව, පින්කමක් කරන්න නැතුව, බණක් අහන්න නැතුව හම්බ කරපු සල්ලි ටික යට කරලා හදපු නිවස කෙරේ තෘෂ්ණාව සකස් වුනේ. ඊට අදාළව කැමැත්ත උපාදානය ඇති වුණා. අන්න භවයේ පිංගතුනේ බහිරවේ බවට පත් වෙලා උප්පත්තිය ලැබුවා. බලන්න මෙච්චර ලස්සන මනුස්ස ජීවිතයක් ලැබලා, මෙච්චර ලස්සන සමාජ තත්ත්වයක් ලැබලා, මෙච්චර සාමින් වහන්සේලා බණ කියන රටේ, මෙච්චර පින්කම් සිද්ධ වෙන රටේ ඒ මහත්තයා දක්ෂුනේ නෑ පින්වතුනි සුගතිය කියන තැනට යන්න. සුගතියේ ඉපදිලා ශ්‍රේෂ්ඨ උපතක් ලබලා සතර අපාය කියන තැනටයි ඒ මහත්තයා වැටෙන පින්වතුනි. එනිසා ඔබලා දක්ෂ වුණා මේසා භයානක සතර අපාය කදිමවලා මේ උතුම් මනුස්ස ජීවිතය ලබන්න. ඒක දක්ෂභාවයක් පින්වතුනි. නමුත් ඒ දක්ෂභාවය මේ ජීවිතේ ඔබට ලැබෙන්නේ නැහැ. ඔබ ඒක හොඳට තේරුම් ගන්න ඕනේ. හරි අපහසුයි. ධර්මයේ තුල ශක්තිමත් නොවුනොත් ඔබ ගිය ජීවිතේ ලැබුවා වූ දක්ෂභාවය මේ ජීවිතේ ලබන්නේ නැහැ. මොකද අපේ ගිය ජීවිතේ කියන්නේ පින්වතුනි, මෙතන ඉන්න බහුතරයක් එක්කෝ ගිය ජීවිතේ මිනිස්සේ, එක්කෝ ගිය ජීවිතේ දෙවියෙක් පින්වතුනි. සතර අපායකින් ඉඳලා මේ විදියට මතුවෙන්න පුළුවන් කමක් නැහැ. ඒක හරි දුර්ලභයි. එනිසා අනිවාර්යෙන්ම ඔබලාගෙන් බහුතරයක් ගිය ජීවිතේ එක්කෝ දෙවියෙක්, එක්කෝ මිනිස්සෙක්මයි පින්වතුනි. එහෙමනම් ඔබ මිනිස්සෙක් කියන තැන හිතලා ගත්තොත් ගිය ජීවිතේ කියන්නේ මොකද්ද? මීට අවුරුදු 40කට, 50කට, 60කට, 70කට ඉස්සෙල්ලා තිබුණා වූ ජීවිතය. මීට අවුරුදු 50කට ඉස්සෙල්ලා තිබ්බ සමාජය කියන්නේ බොහොම සරල සමාජයක්. කෘෂිකාර්මික සමාජයක් තමයි තිබ්බේ. ගමේ පන්සලේ නායක ස්වාමින් වහන්සේ තමයි ගමට නායකත්වය දුන්නේ. වැවයි දාගබයි ගමයි පන්සලයි කියන සංකල්පය තුනයි අපි ජීවත් වුනේ. ගොඩාක් දේවල් අපි අයිති කරගෙන හිටියේ නෑ පින්තුනේ. අපිට වාහනයක් කියලා දෙයක් තිබ්බනම් කරත්තයක් තමයි අපිට තිබ්බේ. ඊට වඩා දෙයක් තිබ්බේ නැහැ. බලාපොරොත්තු ගොඩාක් අපිට තිබ්බේ නැහැ. එනිසා මැරෙන වෙලාවේ පින්තුනේ සැනසිල්ලේ කළා වූ පින්කමක් සිහිපත් කරගෙන අපි ඇස් දෙක පියාගත්තා. ඒකයි මේ සුගතියේ උපත. නමුත් මේ ජීවිතයේ ඔබට ඒක එච්චර ලේසි වෙන්නේ නැහැ. ඒක හොඳට තේරුම් ගන්න ඕනේ. මේ ජීවිතයේ පිංගතුනේ රූපයන් කෙරෙහි තියෙන තෘෂ්ණාව නිසාම මිනිස්යාගේ සිතුවිලි සංකීර්ණභාවයට පත් වෙලා තියෙනවා. මිනිස්යාගේ සිතුවිලි සංකීර්ණභාවයට පත්වීම නිසාම මිනිස්යා නිසා සංකීර්ණභාවය නිසාම සමාජය සංකීර්ණභාවයට පත් වෙලා තියෙනවා. මේ සංකීර්ණ වූ සමාජයේ තුල පිංගතුනේ ගොඩාක් දේවල් අපි අයිති කරගෙන තියෙනවා. තව ගොඩාක් දේවල් අපි අයිති කරගන්න බලාපොරොත්තු වෙමින් ඉන්නවා පිංගතුනි. ඒ නිසා මේ ජීවිතේ මැරෙනවා කියන තැන එච්චර අපිට ලේසි වෙන්නේ නැහැ පිංගතුනි. ගිය ජීවිතේක ලේසි වුණත් මේ ජීවිතේ එච්චර ලේසි වෙන්නේ නැහැ. මොකද ගොඩාක් බලාපොරොත්තු තියාගෙන රැස් කරගෙන තමයි අපි ජීවත් වෙන්නේ පිංගතුනි. නමුත් ගිය ජීවිතේ ඔබ දක්ෂ වුණා මේ උතුම් මනුස්ස ජීවිතය ලබන්න අර සතර අපාය අභිභවල පිංගතුනි. ඒක දක්ෂභාවය. ඊළඟ දක්ෂභාවය තමයි බරපතල වූ මිත්‍යා දෘෂ්ටික ලෝකයක් තියෙනවා අපේ ඉදිරියේ. කෝටි ප්‍රකෝටි ගානක් වූ මිත්‍යා දෘෂ්ටික ලෝකයක්. තෙරුවන් කෙරෙහි ශ්‍රද්ධාවක් හඳුනන්නේ නැහැ. කර්මය කර්මඵල විශ්වාසයක් හඳුනන්නේ නැහැ. දානයක් දුන්නොත් සීලයක් රැක්කොත් එහි ආනිසංශ තියෙනවද කියලා හඳුනන්නේ නැහැ. අම්මා තාත්තාගේ ගුණයන් ගැන හඳුනන්නේ නැහැ. මැරිලා නැවත හේතුඵල ධර්මයන් අනුව ඉපදෙනවා කියන කාරණයක් හඳුනන්නේ නැහැ. මේක තමයි මිත්‍යා දෘෂ්ටික භාවයෙන් පිංගතුනේ. මෙවැනි මිත්‍යා දෘෂ්ටික භාවයෙන් පිරිච්ච කෝටි ප්‍රකෝටි ගානක් මිනිස්සු මේ ලෝකෙ ජීවත් වෙනවා. ඒගොල්ලෝ දන්නේ නැහැ ඒගොල්ලෝ මැරිලා නැවත ඉපදෙනවා කියලා. ඒගොල්ලන්ගේ ඥාතියා මැරිලා ඉපදෙනවා කියන කාරණේ ඒගොල්ලෝ දන්නේ නැහැ. ඒගොල්ලන්ගේ අම්මා තාත්තා මැරිලා പ്രേത ലോകවල් වලට වැටිලා අප්‍රමාණ දුක් විඳිනවා පිංගතුනි. ඔය සමහරක් මිත්‍යා දෘෂ්ටික පවුල් පිටිපස්සේ ඥාති പ്രേතයෝ සියතනම් කරකිනවා සියතනම් කරකිනවා. ජීවත්ව ඉන්නේ නැහැ පින් දෙන්න දන්නේත් නැහැ. ඒගොල්ලෝ පින් ගන්න දන්නේත් නැහැ පිංගතුනි. මොකද ඒගොල්ලෝ දන්නේ නැහැ මරුණාට පස්සේ Tamanගේ ඥාතියා പ്രേතෙක් වෙනවා කියන කාරණේ නැවත උපදිනවා කියන කාරණේ. ඒගොල්ලෝ දන්නේ නැහැ මෙවැනි පින්කම් සිද්ධ කළොත් මේවායේ කුසල් විපාකයක් තියෙනවා කියන කාරණේ දන්නේ නැහැ. මිත්‍යා දෘෂ්ටික භාවයට පත් වෙලා පින්නතුනේ. හේතුඵල ධර්මයන් කර්මයේ කර්මඵල විශ්වාසයක් නැහැ. ඒ නිසාම පින්නතුනේ මේ අය දුකෙන් දුකටම යනවා කියලා බුදුරජාණන් වහන්සේ දේශනා කරා. මට මතකයි මම එක්තරා ගම්මානයක පින්ඩපාතේ වඩිනකොට එක්තරා ඈත ගොවි ගෙදරක පින්ඩපාතේ වැඩ සිටියා. ඒ වෙලාවේ ගෙදර හිටිය අම්මා පීලිසියක තියාගෙන කිරිපත් කෑලි දෙකක් අරන් ආව පින්නතුනි. ඉන් එක කිරිපත් කෑල්ල පාත්‍රයට පූජා කරද්දී මම ප්‍රමාණවත් බෑනියෝ කියලා අත වැහුවා. ඒ වෙලාවේ අම්මා කියනවා හාමුදුරනේ යක්ෂයාට වෙන් කරපු දේ අපි ආයිමත් ගන්නෙ නෑ කියලා. ඊට පස්සේ මං කිව්වා එහෙමනම් බෙදන්න බෑනියෝ කියලා. දෙවෙනි කිරිපත් කෑල්ලත් බෙදුවා. පාත්‍රයේ පියන වහලම අභිවාදන සීලිස කියන වචන දෙක විතරයි කිව්වේ පින් දෙන්න. ඒ අම්මා කියනවා හාමුදුරනේ අපිට පින් අවශ්‍ය නැහැ කියලා. බලන්න මිත්‍යා දෘෂ්ටික භාවය කොයිසානම් දරුණු අකුසලයකට අපිව අරගෙන යනවද කියලා. බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා බ්‍රහ්මයා මහා සංඝරත්නයට වන්දනා කරනවා කියලා. බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා දෙවියන් මහා සංඝරත්නයට වන්දනා කරනවා කියලා. බ්‍රහ්මයා දෙවියන් වන්දනා කරන මහා සංඝරත්නය මිත්‍යා දෘෂ්ටික භාවයේ දකින්න පිංගතුනේ යක්ෂයා හැටියටයි. බලන්න කොයි සානං අකුසලයෙන් අකුසලට යනවාද කියලා. එහෙනම් මේසා බරපතල මිත්‍යා දෘෂ්ටික ලෝකයක් තුල සම්මා දිට්ඨියට පත් වෙච්ච මෞකසක උපතක් ලබන්න ඔබ දක්ෂ වුණා. ඒක දස්භාවයක්. තුන්වෙනි කාරණය පිංගතුනේ ඉන්ද්‍රියංගේ දුර්වලතාවයන් තියෙන අප්‍රමාණ මිනිස්සු මේ ලෝකේ ජීවත් වෙනවා. සමහරුන්ට ඇස් දෙක පේන්නේ නැහැ. බුදුරජාණන් වහන්සේගේ රූපකාය දකින්න බැහැ. පිළිම වහන්සේ නමකින්වත් බුදුරජාණන් වහන්සේගේ රූපකාය දකින්න බැහැ. සංඝයා කියන්නේ කවුද කියන කාරණේ දකින්න බැහැ. කන් දෙක ඇහෙන්නේ නැහැ. පිංගතුනේ ධර්මයක් ශ්‍රවණය කරන්න බැහැ. ඒ නිසා නුවණින් මෙනෙහි කිරීමක් නැහැ. ඒ නිසා ප්‍රඥාවක් අවදාක්වත් සකස් වෙන්නේ නැහැ. මෙවැනි ඉන්ද්‍රිය දුර්වලතාවයන් තියෙන ලක්ෂ ගාන මිනිස්සු මේ ලෝකේ ජීවත් වෙනවා. ඒ ලක්ෂ ගානයක් ලෝකයේ තුල පිංගතුනේ පරිපූර්ණ වූ ඉන්ද්‍රියයන්ගෙන් යුතුව උප්පත්තිය සකස් කරගන්න ඔබ දක්ෂ වුණා. ඒක දක්ෂභාවයක්. මුලින්ම සතර අපායෙන් මිදුණා. සම්මාදිට්ඨියට පත් වෙච්ච මව් කුසක් ලැබුණා. ඒ වගේම ධර්මාබෝධයට අවශ්‍ය වූ ඉන්ද්‍රිය ධර්මයන්ගෙන් පරිපූර්ණ වූ ජීවිතයක් ලබන්න අපි දක්ෂ වුණා පිණිතුනි. එහෙනම් තමා තුලින් තමා දකින්න ඕනේ. තමා මේ ලබා ගත්තා වූ උපත ශේෂ්ඨ උපතක් කියලා. මුළු ලෝකයාත් එක්ක සංසන්දනය කරලා. තමා තුලින් තමා දකින්න ඕනේ මේ ලබා ගත්තා වූ උපත ශේෂ්ඨ උපතක් කියන කාරණය. ශේෂ්ඨ උපතක් කියලා දැක්කට පස්සේ ඔබ ඊළඟට මොකද්ද කරන්න ඕනේ පින්නතුනේ? මේ ශේෂ්ඨ උපත ශේෂ්ඨ මරණයක් කරා අරගෙන යන්න ඔබ දක්ෂ වෙන්න ඕනේ. ශේෂ්ඨ මරණයක් මේ සම්මා සම්බුද්ධ ශාසනය තුල ශේෂ්ඨ මරණ පහක් තියෙනවා. මේ පහම තියෙන්නේ මේ සම්මා සම්බුද්ධ ශාසනය තුලයි පින්නතුනේ. මේ ලෝකේ තියෙන ශේෂ්ඨම මරණය තමයි රහතන් වහන්සේගේ මරණය. ඒකට පිරිනිවීම කියලායි බුදුරජාණන් වහන්සේ දේශනා කරන්නේ. සංස්කාරයන් නිරෝධය වුණ නිසා විඥාණය තමා තුලින්ම නිවිල යනවා කියලා බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා. බහැරට යාමක් නැහැ. ගිනි ගොඩක් තියෙනවා මෙතන. මේ ගිනි ගොඩ දර තියෙන තාක්කල් ලැබිලෙනවා. දර තියෙන තාක්කල් ලැබිලෙනවා. දර දාන්න මේ ගිනි ගොඩ තව තව ඇවිලෙනවා. යම් දවසක මේ දර ටික අහවර වෙලා ගියාද ගිනි ගොඩ තුලින්ම ගින්දර නිවී යන්නේ යම්සේද? බහැරට යාමක් නැහැ. ගිනි ගොඩ තුලින්ම ගින්දර නිවී ගියා. සංස්කාරයන් නිරෝධය කරපු නිසා තමා තුලින්ම විඥානය නිවී යනවා කියලා බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා පින්නතුනි. තමා තුලින්ම විඥානය නිවී යනවා. ඒ තමයි රහතන් වහන්සේගේ මරණය පිරිනිවීම. නැවත උපතක් නැහැ. ඒ නැවත උපතක් නැති ශේෂ්ඨ මරණය කියන්නේ පින්නතුනි මේ සම්මා සම්බුද්ධ ශාසනය විතරයි. දෙවෙනි ශේෂ්ඨ මරණය තමයි අනාගාමි පිංගතාගේ මරණය. එයා තුල කාම රාග පටිගයන් නැහැ. නමුත් මෝහය අනුශය වශයෙන් තියෙනවා කියලා බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා. මෝහය අනුශය වශයෙන් තියෙන නිසාම එයා උපරිම එකම එක ආත්මභාවයක් මේ භවයේ උපත ලබනවා. දෙවෙනි ආත්මභාවයක් එයාට නැහැ කියලා බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා. එහෙනම් තව එකම එක ආත්මභාවයක් මේ භවයේ උපත ලබන අනාගාමි පිංගතාගේ මරණය තමයි මේ ලෝකයේ තියෙන දෙවෙනි ශ්‍රේෂ්ඨ මරණය. ඒ මරණය තියෙන්නේ මේ සම්මා සම්බුදු ශාසනය විතරයි තියෙන්නේ. තුන්වෙනි ශ්‍රේෂ්ඨ මරණය තමයි මේ සකෘදාගාමි පිංගතාගේ මරණය. එයා තුල සක්කාය දිට්ඨි විචිකිච්ඡා සීලබ්බත පරාමාස ධර්මතාවයන් ෂේ වෙලා. නමුත් කාම රාග පටිගයන් තියෙනවා. තිබුණට ප්‍රකට නෑ, බාහිරට ප්‍රකට නෑ පින්නතුනි. ඒක අලු යට තියෙන ගින්දර වගේ කියලායි බුදුරජාණන් වහන්සේ දේශනා කරන්නේ. බාහිරට ප්‍රකට නැහැ. මේ කාම රාග පටිගයන් ප්‍රකට නොවන නිසාම මෙයා උපරිම ආත්මභාව දෙකක් මේ භවයේ සැරිසරනවා. තුන්වෙනි ආත්මභාවයක් එයාට නැහැ පින්නතුනි. එහෙනම් උපරිම ආත්මභාව දෙකක් මේ භවයේ සැරිසරන සකෘදාගාමි පිංවතාගේ මරණය තමයි මේ ලෝක ධාතුව තුල තියෙන ශ්‍රේෂ්ඨ තුන්වෙනි මරණය. ඒ මරණය කියන්නේ මේ සම්මා සම්බුද්ධ ශාසනය විතරයි පින්නතුනි. එතකොට හතරවෙනි ශ්‍රේෂ්ඨ මරණය තමයි මේ සෝවාන් ඵලයට පත් වුණ කෙනාගේ මරණය. ඒ කියන්නේ සතර අපායෙන් මිදුණ කෙනාගේ මරණය තමයි සෝවාන් ඵලයට පත් වුණ කෙනාගේ මරණය කියන්නේ. එයා තුල සක්කාය දිට්ඨි විචිකිච්ඡා සීලබ්බත පරාමාස ධර්මතාවයන් නැහැ. ඒක ශ්‍රේ වෙලා, නිරෝධය වෙලා. නමුත් කාම රාග පටිගයන් තියෙනවා. කාම රාග පටිගයන් තියෙන නිසාම එයා උපරිම ආත්මභාව හතක් ජීවත් වෙනවා කියලා බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා. අටවෙනි ආත්මභාවයක් එයාට නැහැ. එනවා උපරිම ආත්මභාව හතක් ජීවත් වෙන මේ සෝවාන් පිංගතාගේ මරණය තමයි මේ ලෝක ධාතුව තුල තියෙන ශේෂ්ඨ හතරවෙනි මරණය. ඒ මරණය තියෙන්නේ මේ සම්මා සම්බුද්ධ ශාසනය විතරයි පින්නතුනි. පස්වෙනි ශේෂ්ඨ මරණය තමයි මේ සද්ධානුසාරී ධම්මානුසාරී කියන දෙන්නාගේ මරණය. සද්ධානුසාරී ධම්මානුසාරී කියන්නේ පින්නතුනි එයා තාම නිවන් මාර්ගයට අවතීන වෙලා නැහැ. එයා සෝවාන් මාර්ගය තුලයි ඉන්නේ. සෝවාන් මාර්ගය තුලයි ආ ඉන්නේ. යමෙක් සෝවාන් ඵලයට පත් වුණා කියලා බුදුරජාණන් වහන්සේ දේශනා කරන්නේ එයාගේ ඉන්ද්‍රිය ධර්මයන් සමව වැඩෙන්න ඕනේ පිණිතුනි. මොනවද ඉන්ද්‍රිය ධර්මයන්? සද්ධා, වීර්ය, සති, සමාධි, ප්‍රඥා. මේ කියන ඉන්ද්‍රිය ධර්මයන් පහ සමව වැඩෙන වෙලාවේ එයා සෝවාන් ඵලයට පත් වෙනවා කියලා බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා. නමුත් මේ සද්ධානුසාරී කියන පින්වතාගේ සද්ධාව කියන ඉන්ද්‍රිය වැඩිලා තියෙනවා. ප්‍රඥාව කියන ඉන්ද්‍රියේ දුර්වලතාවයන් කියනවා පින්වතුනි. සමව වැඩිලා නැහැ මේක. ඒ නිසා එයාට සද්ධානුසාරී කියලා බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා. එතකොට ධම්මානුසාරී කියලා බුදුරජාණන් වහන්සේ දේශනා කරන්නේ එයා හොඳට ධර්මයේ දන්නවා. ධර්මයේ කතා කරනවා. ධර්මයේ සාකච්ඡා කරනවා. ධර්මයේ ලියනවා. නමුත් ප්‍රඥාවේ සහ සද්ධාවේ දුර්වලතාවයන් කියනවා පින්නතුනි. ඒ නිසා මේ දෙන්නාගේ ඉන්ද්‍රිය ධර්මයන් සම වෙලා නැහැ. බුදුරජාණන් වහන්සේ මෙතන සද්ධා, වීරය, සතිය කියන කාරණේ මේ මැද්දෙන් තියන්නේ පින්නතුනි. සතියෙන් සිහියෙන් යුතුව එයා මේ දෙක සමබර කරගන්න දක්ෂ වෙන්න ඕනේ පින්නතුනි. නමුත් මේ කෙනාට තාම මේක සමබර කරගන්න සතිය සිහිය පිළිදලා නැහැ. කල්‍යාණ මිත්‍ර ආශ්‍රය සද්ධර්මයේ ශ්‍රවණයේ ඒ ආකාරයෙන් ලැබිලා නැහැ. ඒ නිසා සතිය පිහිටලා නැහැ. මේ කාරණා දෙක සමබර කර ගන්න පිණිසුනි. මෙන්න මේ සද්ධානුසාරී ධම්මානුසාරී කියන මේ සෝවාන් මාර්ගය තුල ඉන්න දෙන්නාගේ මරණය තමයි මේ ලෝක ධාතුව තුල තියෙන ශ්‍රේෂ්ඨ පස්වෙනි මරණය පිණිසුනි. මේ මරණයක් තියෙන්නේ මේ සම්මා සම්බුද්ධ ශාසනය විතරයි. එහෙමනම් ශේෂ්ඨ මරණ පහක් තියෙනවා. මං කිව්වා ශේෂ්ඨ උපතක් ඔබ ලබා ගත්තා කියලා. ඒ ශේෂ්ඨ උපත පින්නතුනි අහවර කරන්න ශේෂ්ඨ මරණ පහක් තියෙනවා පින්නතුනි. එහෙමනම් ඔබ දක්ෂ වෙන්න ඕනේ මේ ශේෂ්ඨ මරණ පහකින් එකකින් මේ ජීවිතය කෙලවර කරගන්න. එහෙම කළොත් තමයි ඔබ මේ ගෞතම සම්මා සම්බුද්ධ ශාසනයෙන් ප්‍රයෝජනයක් ගත්තා වෙන්නේ පින්නතුනි. මේ ගෞතම සම්මා සම්බුද්ධ ශාසනයෙන් ප්‍රයෝජනයක් අරගෙන මේ ශේෂ්ඨ මරණ පහ කරා යන ගමනේදී අපි මුලින්ම දකින්න ඕනේ මේ ජීවිතේ අපිට ලබා දුන්නේ කවුද කියන කාරණය පින්නතුනි. මොකද අපි හැම වෙලාවෙම හිතන්නේ අපිට මේ ජීවිතය ලබලා දුන්නේ අපේ අම්මා තාත්තා කියන කාරණය විතරයි. ඊට වඩා දෙයක් අපි හිතන්නේ නැහැ. මේක අම්මා තාත්තා ලබා දුන් ජීවිතයක් නෙමෙයි පින්නතුනි. අම්මා තාත්තා කලේ කුසට ආපු දරුවා ලොකු මහත් කරලා සමාජගත කළා කියන කාරණයයි අම්මා තාත්තා කලේ. අපිට මේ අම්මා තාත්තා ලැබුණේ මේ අපි කළා වූ කුසල් සංස්කාරයන් නිසායි පින්නතුනි. පළවෙනි කාරණය තමයි තෙරුවන් කෙරෙහි වූ සද්ධාව. ඔබලාට මේ ජීවිතයේ තෙරුවන් කෙරෙහි සද්ධාව තියෙන මව් කුසක් ලැබුණේ ඔබලා අනිවාර්යෙන්ම පින්වතුනි ගිය ජීවිතේ තෙරුවන් කෙරෙහි සද්ධාව තුල හිටපු දෙවියෙක් එහෙම නැත්නම් තෙරුවන් කෙරෙහි සද්ධාවෙන් ගිය මිනිස්සෙක්මයි. හේතුඵල ධර්මයක්. ගිය ජීවිතේ තෙරුවන් කෙරෙහි සද්ධාව තුල හිටපු නිසායි මේ ජීවිතේ තෙරුවන් කෙරෙහි සද්ධාව තියෙන මව කුසක් ඔබට ලැබුණ හේතුඵල ධර්මයක් පින්වතුනි. යම් හේකින් ඔබ මේ ජීවිතේ තෙරුවන් කෙරෙහි සද්ධාවෙන් බැහැරට යනවා නම් ඔබට ඊළඟ ජීවිතයේ කවදාක්වත් පින්නතුනි තෙරුවන් කෙරෙහි සද්ධාව තියෙන ජීවිතයක් ලැබෙන්නේ නැහැ. ඒක හේතුඵල ධර්මයක්. මොකද අපි දන්නේ එක්තරා මහත්ෙක් හිටියා. එයා මේ අපේ කාලේ ජීවත් වෙච්ච මහත්ෙක්. ඒ මහත්යා පින්නතුනි තමන්ගේ දරුවෙක් මේ ශාසනය පැවිදි කරලා කියනවා. මේ දරුවෙක් පැවිදි කළා මේ මහත්මයා තුල එක්තරා දෘෂ්ටියක් තිබ්බා පින්නතුනි. ඒ දෘෂ්ටිය තමයි මම පව් කරන්නේ නැහැ ඒ නිසා මම පින් කරන්න ඕනේ නැහැ කියන දෘෂ්ටිය පින්නතුනි. එයාගේ කණ්ඩායමක් හිටියා. ඒ කණ්ඩායමම ඒ මතය තුල තමයි හිටියේ. මම පව් කරන්නේ නැහැ ඒ නිසා මම පින් කරන්න අවශ්‍ය නැහැ කියන කාරණය. ඒ නිසා යා පින් කරේ නැහැ පින්නතුනි. කර්මයේ කර්මඵල විශ්වාසයෙන් දානයක් දුන්නේ නැහැ. කර්මයේ කර්මඵල විශ්වාසයෙන් සීලයක් රැක්කේ නැහැ. එයා නිරතුරුවම කිව්වේ මොකද්ද? මම පව් කරන්නේ නැහැ ඒ නිසා මම පින් කරන්න ඕනේ නැහැ කියලා. බුදුරජාණන් වහන්සේ එහෙම දෙයක් දේශනා කළා නැහැ අපිට. බුදුරජාණන් වහන්සේ දේශනා කළ තියෙන්නේ මොකද්ද? ඔබලා මේ ජීවිතයේ මේ ජීවත් වෙනවා කියලා විඳින්නේ මොකද්ද? මේ ආයුෂය වර්ණයේ සැපේ බලය කියන්නේ මොකද්ද? ඔබලා විසින්ම ගිය ජීවිතයේ රැස් කළා වූ සංස්කාරයයි. ඔබලාම රැස් කළා වූ සංස්කාරයන් තමයි ඔබලා මේ ගෙවන්නේ. ඔබලා ඒ සංස්කාරයන් ගෙවා දමන කොට ආයුෂයේ වර්ණයේ සැපේ බලය හැටියට ඔබ නැවත නැවත සංස්කාරයන් රැස් කරන්න ඕනේ. ඔබ සංස්කාරයන් රැස් නොකළොත් පින්නතුනි ඔබ හීනභාවයට දීනභාවයට සමාජයේ ඉපදෙන්නා වූ තැඟලපත් වෙනවා කියලා බුදුජානන් වහන්සේ දේශනා කරනවා. නමුත් මේ මහත්යා ඒ අදහස පිළිගත්තේ නැහැ. එයා කිව්වේ මං පව් කරන්නේ නැහැ, ඒ නිසා මං පින් කරන්න ඕනේ නැහැ කියලා. මේ මහත්යා මැරෙනවා පින්නතුනි වයසක ගිහිල්ලා. මැරුණාට පස්සේ අපි දන්නේ එක්තරා ස්වාමින් වහන්සේ නමක් උතුම් සමාධියෙන් අරමුණු කළ බල්ලා තියෙනවා. මේ මැරිච්ච මහත්යා කොහෙද නැවත උපතක් සකස් කරගත්තේ කියන කාරණය. ඒ වෙලාවේ ස්වාමින් වහන්සේ දකින්වලු දුප්පත් ද්‍රවිඩ පැල්පතක ද්‍රවිඩ දරුවෙක් වෙලා ඒ මහත්යා උපත්ති ලැබලා තියෙනවා. සම්මා සම්බුද්ධ ශාසනය අහිමි කරගත්ත පින්තුනි. දැන් මේ ද්‍රවිඩ දරුවා දන්නේ නැහැ. තමන් පෙර ජීවිතයේ බෞද්ධයෙක් කියලා ඒ ද්‍රවිඩ දරුවා දන්නේ නැහැ. තමන්ගේ ලෙයින් උපන් ගිය ජීවිතයේ දරුවා පැවිදි වෙලා ඉන්නවා කියලා ඒ ද්‍රවිඩ දරුවා දන්නේ නැහැ. දැන් ඒ ද්‍රවිඩ දරුවා ඒ ද්‍රවිඩ සංස්කෘතිය තුලයි ජීවත් වෙන්න පිණිතුනේ. තව කාලාන්තරයක් යනකම් එයාට කවදාක්වත් මිත්‍යා දෘෂ්ටික භාවයෙන් මිදෙන්න බෑ. කවදා හරි සද්ධර්ම කල්යාණ මිත්‍ර ඇසුරක් ලැබලා සද්ධර්ම ශ්‍රවණය කරලා ඒ ශ්‍රවණය කළා වූ සද්ධර්මයේ නුවණින් මෙනෙහි කරපු දාටයි කවදා හරි දවසක යායම සම්මාදිට්ඨියට පත් වෙන්න පිළිතුරු. බලන්න කොයිසම් අනතුරක් මේ මහත්යා සිද්ධ කරගත්තේ කියලා. තමන්ගේ දරුවෙක් පැවිදිභාවයට පත් කරලා බුදුරජාණන් වහන්සේ දේශනා කළා වූ ධර්මයේ අකීකරු භාවයෙන් ජීවිතයට එකතු කර ගැනීම නිසා සම්මා සම්බුද්ධ ශාසනය අහිමි කරගත්ත පිළිතුරු. සම්මා සම්බුද්ධ ශාසනය අහිමි කරගත්තා. ඊළඟ කාරණය පින්නතුනි තෙරුවන් කෙරෙහි සද්ධාව තුල ඔබලා ගිය ජීවිතයේ ජීවත් වුණ නිසායි මේ ජීවිතයේ තෙරුවන් කෙරෙහි සද්ධාව කියන බෞද්ධසක් ඔබට ලැබුණ හේතුඵල ධර්මයක්. දෙවෙනි කාරණය තමයි සීලය. බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා ඊළඟ ජීවිතයේ ඔබට දෙවියෙක් වෙන්න ඕනේ නම් ඊළඟ ජීවිතයේ ඔබට මිනිසෙක් වෙන්න ඕනේ නම් ඔබව දෙවියෙක් මිනිසෙක් බවට පත් කරන්නේ මේ සිල්පද පහ විසින් කියලා. වෙන කවුරුත් නෙමෙයි. ඔබේ අම්මා තාත්තා ඔබ දරන රැකියාව තනතුරු දේපල මේ කිසිවක් නෙමෙයි පින්තුනි. ඔබව නැවත මිනිසෙක් දෙවියෙක් බවට පත් කරන්නේ කවුද? ඔබ සමාදම් වෙනා වූ සිල්පද පහ විසින්මයි. එහෙමනම් ඔබ මේ ජීවිතයේ මනුෂ්‍යත්වයක් ලැබුවේ කුමක් නිසාද? පෙර ජීවිතයේ ඔබ සිල්පද පහ ආරක්ෂා කරගෙන ජීවත් වුණා පින්නතුනි. ඒක හේතුඵල ධර්මයක්. පෙර ජීවිතයේ ඔබ සිල්පද පහ ආරක්ෂා කරගෙන ජීවත් වුණේ නැත්නම් ඔබට කවදාක්වත් මේ මනුස්ස ජීවිතය මේ ජීවිතේ ලැබෙන්නේ නැහැ. තුන්වෙනි කාරණය තමයි දානය කියන කාරණය. මොකද දානයමයි පින්නතුනි සත්වයාට ආයුෂයේ වර්ණයේ සැපේ බලයේ ලබන දෙන්නේ. ඔබ මේ ජීවිතයේ ආයුෂ වර්ණයේ සැපේ බලයේ කියලා යම් දෙයක් ලබනවා නම් ඒ ඔබම පින්නතුනි ගිය ජීවිතේ කර්මය කර්මඵල විශ්වාසයෙන් මහා සංඝරත්නය අරමුණු කරගෙන පූජා කළා වූ දානයන්ගේ ආනිසංසමයි. වෙන දෙයක් නෙමේ. ඔබේ ඔය ආයුෂයේ වර්ණයේ සැපේ බලයේ අම්මා තාත්තා නිසා ලැබුණා නෙමේ. ඔබම ගිය ජීවිතේ පූජා කළා වූ දානයන්ගේ ආනිසංසමයි පින්නතුනි. එනම් බලන්න ඔබට මේ ජීවිතය ලබලා දුන්නේ කවුද කියලා. කවුද මේ ජීවිතය ඔබට ලබලා දීලා තියෙන්නේ? තෙරුවන් කෙරෙහි සද්ධාවත් සීලයක් දානයක් විසින් විතරයි පින්නතුනි. මේ අම්මා තාත්තා ලබා දුන් ජීවිතයක් නෙමේ. ඔබට මේ අම්මා තාත්තාව සොයලා දුන්නේ පින්නතුනි තෙරුවන් කෙරෙහි සද්ධාවත් සීලයක් දානයක් විසින්මයි. ඒ නිසා බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා තෙරුවන් කෙරෙහි සද්ධාවට සීලයට දානයට ඔබගේ අම්මා තාත්තාට වඩා ගරු කරන්න කියලා. මොකද ඔබට මේ මනුස්ස ජීවිතය ලබලා දුන්නේ කාරණා තුනයි. තෙරුවන් කෙරෙහි සද්ධාවට සීලයට දානයටත් ඔබ ගරු කරනකොට ඔබ ඉබේම පින්තුණි අම්මා තාත්තාට ගරු කරන කෙනෙක් බවට පත් වෙනවා කියලා බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා පිළි. එහෙමනම් මම දැන් මුලින්ම කිව්වා ඔබ ශ්‍රේෂ්ඨ උපතක් ලැබුවා කියලා. ඒ ශ්‍රේෂ්ඨ උපත ශ්‍රේෂ්ඨ මරණ පහක් තියෙනවා ඔබට අරගෙන යන්න. ඒ ශ්‍රේෂ්ඨ මරණ පහ කරා අරන් යන ගමනේදී මේ ශ්‍රේෂ්ඨ උපත ඔබට ලබලා දුන්නේ පින්තුණි තෙරුවන් කෙරෙහි සද්ධාවත් සීලයක් දානයක් විසින්මයි. මේ කාරණා නුවණින් මෙනෙහි කරමි. අපි දැන් මේ ධර්ම මාර්ගයේ තුල පින්තුණි කොතෙන්ද අපි ගමන් කරන්නේ? බුදුරජාණන් වහන්සේ දිහි පින්වතුන්ලා උදෙසා දේශනා කරන්නේ පින්තුණි සතර අපායන් මිදෙන්න කියන කාරණය. මොකද ගිහි පින්වතුන්ලා අරමුණු කරගෙනයි මේ ධර්ම දේශනාව පවත්වන්නේ. ගිහි පින්වතුන්ලාට බුදුරජාණන් වහන්සේ රහත් භාවයට පත් වෙනවා කියන කාරණයක් දේශනා කරන්නේ නැහැ. ගිහි බැඳීම් වලට බැඳිලා දුවා දරුවෝ පෝෂණය කරලා රැකී ආරක්ෂාවන් සිද්ධ කරලා මේ ආකාරයෙන් බැඳීම් තුල ජීවත් වෙන ජනතාවට බුදුරජාණන් වහන්සේ දේශනා කරන්නේ සතර අපායන් මිදෙන්න කියන කාරණය. ඒ කියන්නේ සෝවාන් ඵලයට පත් වෙන්න කියන කාරණය. එහෙමනම් පින්තුණි අපි ඉලක්කයක් ඇති කරගන්න ඕන ඉස්සෙල්ලාම. මොකක්ද ඒ ඉලක්කය? බුදුරජාණන් වහන්සේ දේශනා කළා කියනවා ධර්මයේ සම්දික්කව තියෙන තාක්කල් මේ ධර්මයේ ඔබට සතර අපායන් මිදෙන්න පුළුවන් කියන විශ්වාසය බුදුරජාණන් වහන්සේ තබලා කියනවා. ඒ නිසා මුලින්ම අපි ඉලක්කයක් ඇති කරගන්න ඕනේ මම මේ ජීවිතේ සතර අපායන් මිදෙනවායි කියන ඉලක්කය පින්නතුනි. ඒක තමයි අපේ මූලික ඉලක්කය ජීවිතේ. රහත් වෙනවායි කියන කාරණය නෙමෙයි. මේ ජීවිතේ මම සතර අපායන් මිදෙනවායි කියන ඉලක්කය, සෝවාන් ඵලයට පත් වෙනවායි කියන ඉලක්කය. ඒ ඉලක්කය සකස් කරගත්තට පස්සේ එක මහත්මයෙක් ඇවිල්ලා බුදුරජාණන් වහන්සේගෙන් අහනවා භාග්‍යවතුන් වහන්සේ යමෙක් සෝවාන් ඵලයට පත් වෙන්න නම් ඔහු මොකක්ද කරන්න ඕනේ කියලා බුදුරජාණන් වහන්සේගෙන් අහනවා. ඒ වෙලාවේ බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා කාරණා තුනක් ඔබ වඩන්න ඕනේ. කාරණා තුනක්. මොකද්ද ඒ කාරණා තුන? තෙරුවන් කෙරෙහි අචල සද්ධාව. සීලය ආරකාන්ත සීලයක් හැටියට වඩන්න ඕනේ. තුන්වෙනි කාරණය පංච උපාදානස්කන්ධයේ අනිත්‍යභාවය දකින්න ඕනේ. කාරණා තුනක් බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා. ඊට පස්සේ මහත්මයා අහිමත් අහනවා යමෙක් සෝවාන් ඵලයට පත් වුණාට පස්සේ එයා මොකද්ද භාග්‍යවතුන් වහන්සේ කරන්න ඕනේ කියලා. එතකොට බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා එයා මුල් කාරණා තුන වඩලා සෝවාන් වුණාට පස්සේ එයාට කරන්න තියෙන එකම එක කාරණයයි. ඒ කියන්නේ පංච උපාදානස්කන්ධය අනිත්‍යයි කියලා දකමින් ජීවත් වෙන එක කියලා. දැන් දරුවන් කෙරෙහි අචල සද්ධාව සීලය පිළිබඳ ප්‍රශ්නයක් නැහැ. දැන් ඒවා බල ධර්මයන් හැටියට යාතුල වැඩෙන්නේ පින්තුනේ. අනිත්‍ය සංඥා මෝදු කරමින් දැන් ඒවා තුල වැඩෙන්නේ ආයිමත් ඒවා තුල ප්‍රශ්නයක් යාට සකස් වෙන්නේ නැහැ. එහෙනම් පංච උපාදානස්කන්ධයේ අනිත්‍යභාවය දකමින් ජීවත් වෙනවා. එතකොට යා සකෘදාගාමි බවට පත් වෙනවා කියනවා. සකෘදාගාමි බවට පත් වෙච්ච කෙනා මොකද කරන්නේ? එයා පංච උපාදානස්කන්ධයේ අනිත්‍යභාවය දකමින් ජීවත් වෙනවා. එතකොට එයා අනාගාමී ඵලයට පත් වෙනවා කියනවා. අනාගාමී වෙච්ච කෙනා මොකද කරන්නේ? එයා පංච උපාදානස්කන්ධයේ අනිත්‍යභාවය දකමින් ඉන්නවා. එතකොට එයා රහතන් වහන්සේ නමක් බවට පත් වෙනවා කියනවා. එහෙමනම් පින්වතුනි ඔබ මේ කාරණා තුලින් දකින්න ඕනේ පංච උපාදානස්කන්ධයේ අනිත්‍යභාවය වැඩිම වගේම තව කාරණා දෙකක් ඔබට බුදුරජාණන් වහන්සේ දේශනා කරන සෝවාන් ඵලයට පත් වෙන්න. ඒ කාරණා දෙක තමයි තෙරුවන් කෙරෙහි වූ අචල සද්ධාවත් සීලේ ආරකාන්ත සීලයක් හැටියට වැඩිම පින්තුනි. එහෙනම් තෙරුවන් කෙරෙහි සද්ධාවෙන් තොරව සීලේ පරිපූර්ණභාවයෙන් තොරව කවදාක්වත් පින්තුනි අපිට මේ ජීවිතේ සතර අපායන් මිදෙන්න බැහැ. මොකද වර්තමානයේ ප්‍රවණතාවයක් තියෙනවා සද්ධාවෙනුත් බැහැර වෙලා සීලේනුත් බැහැර වෙලා භාවනාව තුලින් පමණක් නිවන් අවබෝධ කරගැනීමට යෑමේ ප්‍රවණතාවය. එනිසා ඒක කවදාක්වත් සාර්ථක වෙන දෙයක් නෙමෙයි පින්තුනි. තෙරුවන් කෙරෙහි වූ අචල සද්ධාවයි මුල් වෙන්නේ. දෙවෙනිව ආරකාන්ත සීලයයි තුන්වෙනුයි බුදුරජාණන් වහන්සේ පංච උපාදානස්කන්ධයේ අනිත්‍යභාවය දේශනා කරන්නේ. එහෙනම් මුලින්ම ඔබ ඉලක්කයක් ඇති කරගන්නවා. මොකක්ද ඉලක්කය? මම මේ ජීවිතේ සතර අපායෙන් මිදෙනවායි කියන ඉලක්කය පිනතුනි. ඒ ඉලක්කය ඇති කරගත්තට පස්සේ ඒ ඉලක්කය කරා අපිට යන්න තියෙන ලොකුම බාධාව තමයි විචිකිච්ඡාව කියන කාරණේ සැපය පිනතුනි. මොකද අපි තුල විචිකිච්ඡාවක් තියෙනවා. මේ ජීවිතයේ ධර්මයේ අර්ථයන් දකින්න බෑ. මේ ජීවිතයේ සෝවාන් ඵලයටපත් වෙන්න බෑ. නැවත මෛත්‍රී බුදුරජාණන් වහන්සේ පහළ වුණාට පස්සේ ධර්මයේ අර්ථයන් දකින්න පුළුවන්. මම ව්‍යාපාරිකයෙක්, මම රැකියාවක් කරනවා, මට දරුවෝ ඉන්නවා, මොනුපුරන් ඉන්නවා, ඒ නිසා මට ධර්මයේ අර්ථයන් දකින්න බෑ කියලා. මේ හැම දෙයකටම කියන තනි වචනේ තමයි පින්නතුනි විචිකිච්ඡාව කියලා බුදුරජාණන් වහන්සේ දේශනා කරන්නේ. මේ විචිකිච්ඡාව තියෙන තාක් කල් කවදාක්වත් ඔබ තුල සමාධියක් සමේ සද්ධාව කියන කාරණේ සකස් වෙන්නේ නැහැ. හේතුඵල ධර්මයක්. විචිකිච්ඡාව තියෙන තාක් කල් සද්ධාව අපි තුල සකස් වෙන්නේ නැහැ පින්නතුනි. එහෙනම් මුලින්ම මොකද වෙන්න ඕනේ? විචිකිච්ඡාවෙන් අපි බැහැර වෙනවා. සැකයෙන් බැහැර වෙනවා. බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා නම් ධර්මයේ සම්දික්කව තියෙන තාක් කල් ධර්මයේ ඵලයන් ලබන්න පුළුවන් කියලා පින්නතුනි බුදුරජාණන් වහන්සේ කියන නිසා අපි ඒක පිළිගන්න ඕනේ. ධර්මයේ සම්දික්කව තියෙනවා, තාම ජීවමානව තියෙනවා. ධර්මයේ සම්දික්කව තියෙනවා කියලා අපි ප්‍රකාශ කරන්නේ කොහොමද පින්නතුනි? ධර්මයේ සම්දික්කභාවය ආරක්ෂා කරලා දෙන්නේ මේ ලෝකේ ජීවත් වෙන උපසම්පදා භික්ෂුන් වහන්සේලා විසින් පින්නතුනි. ප්‍රාතිමෝක්ෂ සීලය ආරක්ෂා කරගෙන ජීවත් වෙන උපසම්පදා භික්ෂුව විසිනුයි ධර්මයේ සම්දික්කික ගුණය ආරක්ෂා කරලා දෙන්නේ. එහෙම නැතුව දෙවියෙක් බ්‍රහ්මයෙක් විසින් නෙමේ ධර්මයේ සම්දික්කික ගුණය ආරක්ෂා කරලා දෙන්නේ. ඔබ හැම රාත්‍රියකම වන්දනා කරනකොට ධම්මෝ සම්දික්කිකෝ අකාලිකෝ කියලා ඔබ ධර්මයේ ගුණයන් වඳිනකොට ඒ ඔබ වන්දනා කරන්නේ මේ ලෝකේ ජීවත් වෙන පින්වතුනේ ප්‍රාතිමෝක්ෂය ආරක්ෂා කරගත්තා වූ සම්පදා ස්වාමීන් වහන්සේලාටයි. මොකද උන්වහන්සේලායි ධර්මයේ සම්දික්ක ගුණේ ආරක්ෂා කරලා දෙන්නේ. මොකද බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා උපසම්පදා භික්ෂුවකට පින්වතුනේ සතර පරාජිකා කියලා හතරක් තියෙනවා කියලා. මේ සතර පරාජිකා ආරක්ෂා කරගෙන ජීවත් වෙන ස්වාමීන් වහන්සේලා දහස් ගාණක් වර්තමාන ලෝකේ ජීවත් වෙනවා. ශ්‍රී ලංකාවේ, තායිලන්තේ, බුරුමේ වගේ දහස් ගාණක්, දසදහස් ගාණක් ස්වාමීන් වහන්සේලා ජීවත් වෙනවා පින්වතුනි. ඒගොල්ලෝ මේ සතර පරාජිකා ඇතුළු ප්‍රාතිමෝක්ෂය ආරක්ෂා කරගෙන ජීවත් වෙනවා. සතර පරාජිකා ආරක්ෂා කරගෙන ජීවත් වෙන තාක්කල් භික්ෂුන් වහන්සේලා ධර්මයේ සම්දික්කව තියෙනවා කියලා බුදුජානන් වහන්සේ දේශනා කරනවා පින්වතුනි. මොකද ධර්මයේ සම්දික්කව තියෙනවා කියන්නේ අපිට චතුරාර්ය සත්‍ය ඇහෙනවා, පටිච්ච සමුප්පාදය ඇහෙනවා, පංච උපාදානස්කන්ධයේ සප්ත බොජ්ජංගයන් ගැන අපිට ඇහෙනවා පින්වතුනි. මේ උතුම් ධර්මයන් අපිට තාම ඇහෙනවා. එනියන්ට ප්‍රාතිමෝක්ෂය ආරක්ෂා කරගත්තා වූ දසදහස් ගාණක් උපසම්පදා භික්ෂුන් වහන්සේලා මේ ලෝකෙ ඉපදීනවා. නමුත් මෙහෙම ගිහිල්ලා මෙහෙම ගිහිල්ලා අනාගතයේදී යම් දවසක් එනවා පින්වතුනි, සතර පරාජිකා ආරක්ෂා කරගෙන ජීවත් වෙන අවසාන ස්වාමින් වහන්සේ ඉතුරු වෙන දවසක් එනවා. දැන් එයා තමයි අන්තිමයා. ශ්‍රී ලංකාවේ වෙන්න පුළුවන්, බුරුමේ වෙන්න පුළුවන්, තායිලන්තේ වෙන්න පුළුවන්. දැන් එයා තමයි අන්තිම ස්වාමින් වහන්සේ සතර පරාජිකා ආරක්ෂා කරගෙන ජීවත් වෙන මේ ලෝකේ. ඒ අවසාන සතර පරාජිකා ආරක්ෂා කරගෙන ජීවත් වෙන ස්වාමින් වහන්සේ අපවත් වෙන වෙලාවේ අන්න පින්තුනි ධර්මයේ අතුරුදහන් වෙලා යනවා. දැන් ඉන්න ස්වාමින් වහන්සේලා සියලු දෙනාම හේතුඵල ධර්මයන් විසින් සතර පරාජිකාවට පත් කරලා පිනුනේ. කාක් මේ ස්වාමින් වහන්සේලාගේ වරදක් නෙමෙයි, හේතුඵල ධර්මයක්. මේක තමයි අනිත්‍යයි කියනා වූ ධර්මයේ අන්තය. මේ ශාසනයත් අතුරුදහන් වෙලා යන්න ඕනේ. නමුත් තාමත් මේ මොහොතේ ඔබෙත් අපෙත් පිනට පින්නතුනේ මේ සතර පරාජිකා ආරක්ෂා කරගෙන ජීවත් වෙන දසදහස් ගණනක් ස්වාමීන් වහන්සේලා මේ ලෝකේ ජීවත් වෙනවා. ඒ කියන්නේ ධර්මයේ සම්දික්කව තියෙනවා පින්නතුනේ. ධර්මයේ සම්දික්ක ගුණය ආරක්ෂා කරන්නේ මේ උතුම් උපසම්පදා ස්වාමීන් වහන්සේලා කියන කාරණේ ඔබ දකින්න ඕනේ. එහෙමනම් ධර්මයේ සම්දික්කව තියෙනවා නම් චතුරාර්ය සත්‍ය ඔබට ඇහෙනවා නම් ආරෂ්ඨාංගික මාර්ගය ඔබට ඇහෙනවා නම් එහෙනම් ඔබ තුල චිත්තයක් අදිෂ්ඨානයක් ඇති කර ගන්න ඕනේ මේ ජීවිතයේ ධර්මයේ ඵලයන් ලබන්න පුළුවන් කියන විශ්වාස පින්නතුනි තමා තුලින් තමා ඇති කර ගන්න ඕනේ විචිකිච්ඡාව පිට දෙන්න එපා විචිකිච්ඡාව බැහැර කරන්න විචිකිච්ඡාව කියන්නේ මාර ධර්මයක් මාරයාටයි ධර්මයක්මයි බුදුරජාණන් වහන්සේ කියනවා හිත කියන්නේ මාරයා රූපය කියන්නේ මාරයා පංච උපාදානස්කන්ධය කියන්නේ මාරයා කියලා ඒ නිසා මාරයා කියන හිත ඔබට විචිකිච්ඡාව සකස් කරනකොට එය මාර හිතක් කියලා දැනගෙන ඔබ ඉවත් කරගන්න අනිත්‍ය වශයෙන් දකින්නේ හිත දක්ෂ වෙන්න ඕනේ එහෙම දකිමින් විචිකිච්ඡාවෙන් මිදෙන්න පිංගතුනේ අදිෂ්ඨානයක් ඇති කරගන්න චිත්තයක් ඇති කරගන්න මම මේ ජීවිතේ සතර අපායෙන් මිදෙනවා කියලා ඊළඟට පිංගතුනේ විචිකිච්ඡාවෙන් බැහැර වෙන්න විශ්වාසය අදිෂ්ඨානය ඇති කරගන්න ඊට පස්සේ මොකද්ද ඔබ කරන්න තියෙන්නේ මේ මාර්ගයේ තරණය කළා වූ පිංගතුල්ලා ඔබේ පරමාදර්ශී චරිත බවට පත් කරගන්න කවුද පිංගතුනේ ධර්ම මාර්ගයේ තරණය කළා වූ ගිහි පිංගතුල්ලා අනේ පිටි සිටුමා විසාකා උපාසිකාව නකුල මාතා නකුල පියා එතකොට වේදුකණ්ඩකී නන්ද මාතාව වේදුකණ්ඩකී නන්ද මාතාව කියන්නේ අනාගාමි උපාසිකාව මේ තරුණ වයසේ අම්ම කෙනෙක් නන්ද කියන එකම දරුවාගේ අම්ම පින්නතුනේ එයා දිවසින් සතරවරන් දෙයියොත් එක්ක කතා කරනවා කියලා එයා සිංහ නාදයක් කරනවා දිවසින් සතරවරන් දෙයියොත් එක්ක දෙවියොත් එක්ක එයා කතා කරනවා මේ ගිහි ගෙදරක ජීවත් වෙච්ච අම්ම කෙනෙක් මේ ගිහි අම්මා එක්තරා අවස්ථාවක සාරිපුත්ත මහරහතන් වහන්සේ ඉස්සරහා සිංහනාදයක් කරනවා පින්නතුනේ ඒ සිංහනාදය තමයි මගේ එකම දරුවා නන්ද කියන මගේ එකම දරුවා වැරැද්දක් කළා කියලා රජුරුව හිස කහලා දානවා පින්නතුනේ තමාගේ ඇස් දෙක ඉදිරිපිටයි දරුවාගේ හිස කසලා දාන්නේ තමාගේ දරුවාගේ හිස කසලා දාද්දී තමාට කඳුරක් දුකක් සකස්ුනේ නෑ කියලා සිංහනාදයක් කරනවා පිළිතුරු. මේ අනාගාමී උපාසකම්ම කෙනෙකුගේ අම්මා කෙනෙකුගේ මනෝභාවය. බලන්නකෝ අනාගාමී තලයටපත් වුණා ගිහි ගෙදර ජීවත් වෙලා. ඊට පස්සේ බලන්න උග්‍ර ගෘහපති කියන්නේ පිළිතුරු අනාගාමී උපාසක කෙනෙක්. අනාගාමී ඵලයටපත් වෙලා කාම රාග පටිඝයන් එයා තුල නැහැ. සක්කාය දිට්ඨි විචිකිච්ඡා සීලබ්බත පරාමාසයන් එයා තුල නැහැ. මෙයාට බිරින්දෑවරු පස් දෙනෙක් හිටියා එක ගෙදර. එක ගෙදර බිරින්දෑවරු පස් දෙනයි. බිරින්දෑවරු පස් දෙනාට කියනවා මම බුදුරජාණන් වහන්සේ ළඟට යනවා බණ අහන්න කියලා. ධර්මයේ ශ්‍රවණය කරමින් ඉන්නකොට ඉන්නකොට කාම රාග පටිඝයන් තුනී වෙලා තුනී වෙලා තුනී වෙලා අනාගාමී ඵලයටපත් වෙනවා පිටුතුනි. ධර්මයේ නුවණින් මෙනෙහි කළා නුවණින් මෙනෙහි කළා. නුවණින් මෙනෙහි කරලා අනාගාමී ඵලයටපත් වෙනවා. පත්ුණාට පස්සේ මේ උක්ක ගෘහපතිවරයා ගෙදෙට්ට එනවා ගෙදෙට්ට ඇවිල්ලා බිරින්දෑවරු පස් දෙනා ළඟට ඇන ගන්නවා ළඟට අඬ ගහලා කියනවා අදින් පස්සේ මං ඔබලා සමග කාමයේ ඇසුරක් නැහැ මට දැන් මෙවැනි කාම සංකප්පලාවන් සකස් වෙන්නේ නැහැ ඔබලා කැමතිනම් සහෝදරයෙ හැටියට මේ ගෙදර ඉන්න පුළුවන් කැමතිනම් කැමති කෙනෙක් විවාහ කරගෙන යන්න පුළුවන් කියලා කිව්වා එක පිළිදක් කියනවා මට අහබලා විවාහ කර ගන්න ඕනේ කියලා. ගෙන්නලා අතපැන්වක් කරලා විවාහ කරලා අරිනවා පින්නතුනි. අනිත් බිරින්දෑවරු හතර දෙනා කියනවා සහෝදරයෝ හැටියට අපි ඔබත් එක්ක මේ ගෙදර ජීවත් වෙනවා කියලා. මේ අනාගාමී උපාසකතුමා Tamange බිරින්දෑවරු හතර දෙනා සහෝදරයෝ හැටියට ගෙදර තියාගෙන ජීවත් වුණා පින්නතුනි. බලන්නකෝ මේ අනාගාමී උපාසක කෙනෙක්. දැන් මොකක්ද එහෙනම් අපිට තියෙන ප්‍රශ්නේ? අපි ඉන්නේ එක බිරිඳයි එක ස්වාමි පුරුෂයයි පින්නතුනේ. එහෙනම් විවාහ වුණා කියන කාරණය මේ ගමනට බාධාමක් වෙන්නේ නැහැ. මට දරුවෝ ඉන්නවා කියන කාරණය මේ ගමනට බාධාමක් වෙන්නේ නැහැ. මොකද විසාකාවට ධන මුරුපුරන් 100 කෙනෙක් හිටියා පින්නතුනේ. 100 ගානක් විසාකාවට හිටියා. ඒ නිසා දරුවෝ මුරුපුරන් ඉන්නවා කියන කාරණය මේ ගමනට බාධාමක් වෙන්නේ නැහැ. මම ධනවතෙක් මම ඉහළ රැකියාවක් කරනවා ව්‍යාපාරයක් කරනවා කියන කාරණේ මේ ගමනට බාධාමක් වෙන්නේ නැහැ. මොකද අනේ පිටි සිටුතුමා අර ජීවිත උයන වන් කාසි වලින් අතුරන්න තරම් ධනයක් යාර තිබ්බා පින්නතුනේ. එහෙනම් මොකක්ද මෙතන තියෙන ප්‍රශ්නය? විචිකිච්ඡාව කියන කාරණේයි අපේ ජීවිතේ පිරලා තියෙන්නේ. එනිසා නිරතුරුවම පින්නතුනේ මෙන්න මේ පරමාදර්ශී චරිත ඔබේ ජීවිතේ පරමාදර්ශයේ බවට පත් කරගන්න. අනේ පිට සිටුතුමා ජීවත් වුණේ කොහමද? මමත් ඒ විදිහට ජීවත් වෙනවා කියලා මනසින් දකින්න. අනේ පිට සිටුතුමා ශාසනය උදෙසා ස්වාමින් වහන්සේලා උදෙසා ඒ කළා වූ යුතුයකම් ඔබ කරනවා කියලා මනසින් දකින්න. එතන බලන්න විසාකාව ජීවිතේ මැදි වයසට ආවට පස්සේ බුදුරජාණන් වහන්සේ ළඟට ඇවිල්ලා වර හතක් ඉල්ලනවා පින්වතුනි. වරයන් හතක් ඉල්ලනවා. මොනවද ඒ වරයන්? නිති සංඝයාට බත් දෙන්න. නිති සංඝයාට ගිලන්පත දෙන්න. නිති සංඝයාට කැඳ දෙන්න. නිති සංඝයාට ඖෂධ දෙන්න. නිති සංඝයාට වැසිසල් දෙන්න. මේ විදිහට වරයන් හතක් ඉල්ලනවා විසාකාව ඇවිල්ලා පින්වතුනි. බලන්නකො මේ සෝවාන් ඵලයට පත් වෙච්ච අම්ම කෙනෙක්. නමුත් නිකන් හරි අපේ සමාජයේ කවුරු හරි සෝවාන් ඵලයට පත් වුණා කියලා හිතුවොත් එයා ඉස්සෙල්ලාම මොකද කරන්නේ? එයා ඊට පස්සේ ස්වාමින් වහන්සේලාට වන්දනා කරන්නේ නැහැ. එයා පන්සලට යන්නේ නැහැ. එයා සිල් සමාදන් වෙන්නේ නැහැ. එයා පිළිම වහන්සේලාට වන්දනා කරන්නේ නැහැ. දැම්මම සෝවාන් මං ඕවා කරන්නේ නැහැ කියලා. එහෙනම් බලන්න කොයිසම් මෝහ මූලික ගමනක් අපි යන්නේ කියලා. අර අනාගාමි ඵලයට පත් වෙච්ච වේදුකණ්ඩකී නන්ද මාතාව උග්ග ගෘහපතිවරයා පින්වතුනේ සිය ගණන් 500 ගණන් රහතන් වහන්සේලාට එකවතාවේ දන් දෙන්නේ 500 නමක් රහතන් වහන්සේලා එක්තරා අවස්ථාවක වැඩම කරනවා. ඒසා විශාල දානයන් අනාගාමි වෙච්ච පින්වතත් ශාසනය උදෙසා සංඝයා උදෙසා පූජා කළා. එහෙනම් ඔබ පින්වතුනි මේ පරමාදර්ශී චරිත ඔබේ ජීවිතේ චරිත බවට පත් කරගන්න. අනේ පිට සිටුමා ජීවත් වුණ ආකාරයට ඔබ ජීවත් වෙනවා කියලා චිත්තයක් සකස් කරගන්න. විසාකාව යම්සේද කතා බහ කළේ ඇන්ද පැලැන්ද යම්සේද ජීවත් වුණේ යම්සේද ධර්මුණු පුරන් පෝෂණය කළේ සංඝයා උදෙසා උපස්ථානයන් කළේ ඒ විදිහට මං ශාසනය උදෙසා උපස්ථානයන් කරනවා කියන කාරණේ තේරුම් ගන්න. එහෙම කරමින් පින්නතුනි මේ පරමාදර්ශී චරිත ඔබේ ජීවිතේ පරමාදර්ශය බවට පත් කරගන්න. නමුත් වර්තමාන සමාජයේ අපි කාමද පින්වතුනි පරමාදර්ශී චරිත බවට පත් කරගෙන තියෙන්නේ? එක්ක රූපවාහිනියේ එක්ක සිනමාවේ එහෙම නැත්නම් රටේ ජනප්‍රිය වෙන චරිතයක් තමයි අපේ පරමාදර්ශී චරිත බවට පත් කරගන්නේ. අපි කන්නේ බොන්නේ අඳින්නේ කතා බහ කරන්නේ හැසිරෙන්නේ මේ හැම දෙයක් කරන්නේ මෙන්න මේ චරිතවල ස්වභාවයෙන්මයි. නමුත් හොඳින් තේරුම් ගන්න ඕනේ බුදුරජාණන් වහන්සේ පැහැදිලිව සූත්‍රයකින් කියනවා පින්වතුනි තමාගේ මේ රූපය උපයෝගී කරගෙන තමා කාමච්ඡන්දයන් සකස් කරගෙන අනුන් තුලත් කාමච්ඡන්දයන් යමෙක් සකස් කරනවා නම් එයා මරණින් පස්සේ පායාස නිරයටයි වැටෙන්නේ කියලා පින්වතුනි බුදුරජාණන් වහන්සේ පැහැදිලිව සූත්‍රයකින් දේශනා කළා කියනවා තමන්ගේ පිනට ලැබුණා වූ රූපය ඔබට මේ ස්වරූපී රූපයක් ලැබුණා නම් ඒ ස්වරූපී රූපය ලබා ගන්න පින්වතුනි ඔබ ගිය ජීවිතේ මල් වට්ටි දහස් ගාණක් පූජා කළා කියනවා. ඔබේ ස්වරූපී ජීවිතය ලබන්නේ ගිය ජීවිතේ ඔබ බොමලු දහස් ගාණක් ඇමදලා කියනවා පින්වතුනි. ඔබ මේ ස්වරූපී ජීවිතය රූපය ලබන්නේ ගිය ජීවිතේ අප්‍රමාණ මෛත්‍රී සිතුවිලි ඔබ වඩලා කියනවා. එහෙනම් ඔබ වෙහෙස මහන්සි වෙලා ඔබේ පිනට ලැබුණා වූ මේ රූපය ඔබ කාමච්ඡන්දයන් වඩාගෙන අනුන් කෙරෙහි කාමච්ඡන්දයන් වැඩි වීම උදෙසා ඔබ යොමු කරනවා නම් ඒ කෙනා මරණින් පස්සේ පායාස නිරයටයි වැටෙන්නේ කියලා බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා. මේ නටගාමිනී කියන රංගන ශිල්පියෙකුට තමයි බුදුරජාණන් වහන්සේ මේ දේශනාව කරන්නේ. මේ දේශනාව අහද්දී නටගාමිනී බය වෙනවා. එදාමලු දඹදිවම හිටිය දක්ෂම රංගන ශිල්පියා මේ නටගාමිනී සියලුම දේවල් දාලාවිලා ශාසනේ පැවිදි වෙලා උතුම් වූ අරියත් භාවයේ සාක්ෂාත් කර ගන්නවා පිණිතුනි. එනිසා අපි දකින්න ඕනේ කාවද අපි මේ සමාජේ පරමාදර්ශී චරිත බවට පත් කරගන්නේ කියලා. පායාස නිරේත යන පිරිසක් තමයි අපේ පරමාදර්ශී බවට පත් වෙන්නේ. අපි දන්නේ එක්තරා ස්වාමීන් වහන්සේ නමක් උතුම් සමාජයෙන් ආරමුණු කරලා බලනවා මේ පායාස නිරේත කියන්නේ කොයි වගේ තැනක්ද කියලා. එතකොට ඒ ස්වාමීන් වහන්සේට පායාස නිරේ ආරමුණු වෙන්නේ පිංගතුනි පායාස නිරේ නිරිසතේ උප්පත්තිය ලැබනකොට එයාට මේ මස්තීන ශරීරයක් ලැබෙන්නේ නැහැ. ඇටසැකිලි ශරීරයක් ලැබෙන්නේ ඇටසැකිල්ලක් තමයි ශරීරයේ හැකිර ලැබෙන්නේ. ඒ ඇට සැකිල්ල තමයි ගින්දරට පිච්චෙන්නේ, ඒ ඇට සැකිල්ල තමයි යෝධියට පිච්චෙන්නේ. මසක් ලැබෙන්නේ නැහැ පින්වතුනි මේ ශරීරෙට. මොකද මස මේ ජීවිතයේ අකුසලයේ උදසා යොදා ගත්තා. අනුන්ගේ කාමාස්වාදයේ උදසා මස ශරීරයේ යොදා ගත්තා. ඒ අකුසල විපාකයන් නිසා පින්වතුනි අන්න පායාස නිරේත වැටෙද්දී ඇට සැකිලි ජීවිතයක් යාට ලැබෙන්නේ. මසක් ලැබෙන්නේ නැහැ පායාස නිරේත. එක්තරා ප්‍රේතියක් ජීවත් වෙනවා මේ ප්‍රේත ලෝකේ. ඒ ප්‍රේතියට පින්වතුනි කිසිම ස්ත්‍රී අවයවයක් නැහැ. කිසිම ස්ත්‍රී අවයවයක් යාට ලැබිලා නැහැ. එයා පෙනුමෙන් පිරිමියෙක්ගේ ස්වභාවයේ තියෙන්නේ. නමුත් එයා කාමයේ ඉල්ලමින් අනිත් ප්‍රේතයින් ළඟට යනවා. ඒ කිසිම ප්‍රේතයෙක් එයා ළඟට එන්නේ නැහැ. ඇයි? ලස්සන විචිත්‍ර මනුස්ස ජීවිතයක් ලබලා, ලස්සන රූපයක් ලබලා, ඒ ලස්සන රූපය පින්නතුනේ අනුන්ගේ කාමාස්වාදය වැඩිම උදසා තමන් යොමු කළා. බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා තමන්ට ලැබුණා වූ රූපය ඇඳුමක් තුලින් හෝ පැලඳුමක් තුලින් හෝ ඇඳීම තුලින් හෝ අනුන්ට පෙන්වන්න යනවා නම් පුතේ ඒක බරපතල වූ අකුසලයක් කියලා. බරපතල වූ අකුසලයක් කියලා. මොකද මේ රූපය ලැබුණේ ඔබේ පිනටමයි. ඒකයි කිව්වේ ඔබ මේ රූපය ලබන්න මල්වට්ටි දහස් ගාණක් පූජා කරලා තියෙනවා. ඔබ මේ රූපය වඩන් ලබන්න අප්‍රමාණ මෛත්‍රී චිත්තයන් වඩලා තියෙනවා. ඔබ මේ රූපය ලබන්න බොමලු දහස් ගාණක් ගිය ජීවිතේ පිරිසිදු කරලා තියෙනවා පින්තුනි. මේ ලෝකේ ජනප්‍රිය නිලියක් ඉන්නවා, ශ්‍රේෂ්ඨ නිලියක්. ඒ නිලිය ගිය ජීවිතේ කවුද කියලා අපි දන්න ස්වාමීන් වහන්සේ නමක් උතුම් සමාධියෙන් අරමුණු කරලා බලනවා. ඒ වෙලාවේ ස්වාමීන් වහන්සේ දකින්නේ ඒ නිලිය ගිය ජීවිතේදී දේවදාසියක් පින්තුනි. දේවදාසියක්. දේවදාසියක් කියන්නේ දෙවියන් උදෙසා ජීවිතේ පූජා කරන්නේ දේවදාසිය කියලායි කියන්නේ. එයා තරුණ කාලෙම දෙවියන් උදෙසා ගිය ජීවිතේ පූජා කරනවා යාව. එයා තරුණ කාලෙ ඉඳන්ම මොකද්ද කරන්නේ? දෙවියන්ට මල් මාලා ගොතනවා, දෙවියන්ට කිරිපිටු හදනවා, දෙවියන්ට චතුමතුරු හදනවා, ඒ දිව්‍ය භවන පිරිසිදු කරනවා, දෙවිය මාලිගය දේවාලය අතුගානවා. මේක තමයි යා කරන්නේ දේවදාසියක්. දෙවියන් උදෙසා සේවය කරන්නේ දේවදාසියක් කියලා. දෙවියන්ව මලින් පූජා කරනවා, දෙවියන්ව සුවඳින් පූජා කරනවා. එහෙම පූජා කරලා ගිය ජීවිතේ තියා මිත්‍යා දෘෂ්ටිකයි මේ ජීවිතේ පිවතුනේ ලෝකේ ශ්‍රේෂ්ඨ ස්වරූපී නිලියක් බවට පත් වෙලා ආ උප්පත්තිය සකස් කරගන්න. එනම් බලන්න ඒ ශ්‍රේෂ්ඨ උපත, ඒ ලස්සන ඒසා ස්වරූපී උපතක්, දිව්‍යාංගනාවක් බඳු උපතක් ලබා ගන්න යාට කවුද හේතුනේ? එයාම මලින් කළා වූ පූජාවන්, එයාම සුවඳින් කළා වූ පූජාවන්, එයාම දෙවියන් උදෙසා කළා වූ පූජාවන්. ඒසා වෙහෙස මහන්සි වෙලා ලබා ගත්තා වූ ඒ ලස්සන රූපය පින්නතුනි දැන් එයා අනුන්ගේ කාමාස්වාදය වැඩි වීම උදෙසාමයි යොදවන්නේ. දැන් එයා පායාස නිරේත වැටලා ඉවරයි පින්නතුනි. එයා හෙට දවසේ ඇස් දෙක පියවුනොත් බුදුරජාණන් වහන්සේගේ ධර්මයේ තුල එයා පායාස නිරේතයි ලැබෙන්නේ පින්නතුනි. එහෙනම් ඔබ දකින්න ඕනේ ඔබ නිරතුරුවම පින්වතුනි පරමාදස්ති චරිත හැටියට පායාසයට වැටෙන්නේ නම් ගන්න එපා. එහෙම කළොත් ඔබ ඔබේ ඉදිරියේ ප්‍රශ්නාර්ථයක් තියාගන්න ඔබ කොතෙන්ද යන්නේ කියන කාරණේ. එහෙම හිතලා පින්වතුනි අර පරමාදස්ති චරිත විසාකාවක් වෙන්න, විසාකාවේ අංශේද ජීවත් වුනේ මම එසේ ජීවත් වෙනවා කියලා චිත්තයක් ඇති කරගන්න. අනේ පිළි සිටුමා උග්‍ර ගෘහපතිවරයා යම්සේද ජීවත් වුනේ මං ඒ ආකාරයෙන් ජීවත් වෙනවා කියලා චිත්තයක් ඇති කර ගන්න පිණුතුනි. එහෙනම් මුලින්ම ඔබ විචිකිච්ඡාවෙන් බැහැර වෙන්න ඕනේ, ඉලක්කයක් ඇති කර ගන්න ඕනේ. ඊළඟට පිණුතුනි පරමාදර්ශී චරිතනුව ජීවත් වෙන්න ඔබ දක්ෂ වෙන්න ඕනේ. මෙහෙම ජීවත් වෙමින් ඔබ දැන් ඊළඟට මොකද කරන්න පිණුතුනි? මම දැන් කිව්වා සතර අපායෙන් මිදෙන්න නම් ඔබ කාරණා තුනක් වඩන්න ඕනේ කියලා. පළවෙනි කාරණය තමයි තෙරුවන් කෙරෙහි වූ අතර ශ්‍රද්ධාව. ඒක තමයි මුල් වෙන්නේ. තෙරුවන් කෙරෙහි ශ්‍රද්ධාවෙන් තොරව දශමයක්වත් අපිට යන්න බෑ. තෙරුවන් කෙරෙහි ශ්‍රද්ධාව කියන්නේ බුදුරජාණන් වහන්සේ ධර්ම රත්නය, සංඝ රත්නය කෙරෙහි ඇති කරගන්නා වූ අචල වූ විශ්වාසයේ ගෞරවය. බුදුරජාණන් වහන්සේගේ ඥානයන්, ගුණයන් පිළිබඳ ඇති කරගන්නා වූ විශ්වාසය. මෙතනදී පින්වතුනි අපි බුදුරජාණන් වහන්සේ කෙරෙහි සද්ධාව සකස් කර ගන්නකොට ඉබේම අපි තුර ධර්ම රත්නයන් සංඝ රත්නයන් කෙරෙහි සද්ධාව සකස් වෙනවා හේතුඵල ධර්මයක්. ඒ නිසා බුදුරජාණන් වහන්සේ උදෙසයි අපි වැඩි බර යොමු කරන්න ඕනේ පින්වතුනි. බුදුරජාණන් වහන්සේ කියන්නේ කවුද? උන්වහන්සේගේ අයෝමයේ ගුණයන් අයෝමයේ ඥානයන් මොනවාද කියන කාරණේ අපි දකින්න ඕනේ. බලන්න මේ මොහොතේ මේ ඔබත් මමත් මේ සැනසෙන්නේ කවුරු නිසාද? බුදුරජාණන් වහන්සේ නිසායි ඔබත් මමත් මේ සැනසෙන්නේ. මේ සැනසෙල්ල අපිට ලබලා දෙන්න පින්වතුනි බුදුරජාණන් වහන්සේ කොයිසානම් දුකක් සංසාරයන් පුරාවට විඳින්න නැද්ද? අපි බුදුරජාණන් වහන්සේ කියද්දී නිරතුරුවම සිධුවත් කුමාරයා කියන තැනින් නවතිනවා. ඉන් එහාට අපි යන්නේ නැහැ. නමුත් සිධුවත් කුමාරයා කියන තැනින් ඔබට පින්වතුනි අර සාරා සංඝ කල්ප ලක්ෂ ගානක් ආවා වූ ගමනේදී උන්වහන්සේ කළා වූ අපිරිමිත කැපවීම පින්වතුනි අපේ සද්ධාව ඉරවහා යන්න හේතු වෙනවා. එදා බලන්න දීපංකර බුදුරජාණන් වහන්සේගේ පාද මූලෙදී අපේ බෝධිසත්වයින්ට අවශ්‍ය නම් තිබුණා චතුරාර්ය සත්‍ය අවබෝධ කරගන්න. උන්වහන්සේ චතුරාර්ය සත්‍ය අවබෝධයට යන්නේ නැහැ. උන්වහන්සේ තීරණය කරනවා මම මේ භව ගමනට බැහැලා සම්මා සම්බුද්ධ ඥානය අවබෝධ කරගන්නවා කියලා. එහෙම බහිනව භවයට සංසාරයේ සාරා සංඝ කල්ප ලක්ෂ ගාන. බුදුරජාණන් වහන්සේ කල්පයක් කියලා කියන්නේ කොච්චරක්ද? යොදුනක් උස, යොදුනක් දිග, යොදුනක් පළල පෙට්ටියක් ගන්න කියනවා. මේ පෙට්ටියට අබෑට පුරවන්න කියනවා. අවුරුදු 100ට වතාවක් එක අබෑටයක් අයින් කරන්න කියනවා. යම් දවසකද මේ අබෑට ප්‍රමාණය ඉවර වෙන්නේ එදාටයි කල්පයක් ඉවර වෙන්නේ කියන්නේ. කල්පයක්. කල්පයක් ඉවර වෙන්නේ එදාටයි. එහෙමනම් එවැනි සංකල්ප සාරා සංඝ කල්ප ලක්ෂ ගානක් පින්වතුනි මේ බෝධිසත්වයන් අප වෙනුවෙන් අප්‍රමාණ දුක්ඛන්දරාවක් හෙළුවා. ඒ ආවා වූ ගමනේදී බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා පසු කාලීනව ආනන්ද මම ඇස් ගලව ගලවා දන් දුන්නා. කැමැත්තෙන් මම ඇස් ගලව ගලවා දන් දුන්නා. මහ සාගරයේ ජලය පරාද වෙන තරමට මම රුධිරය දන් දුන්නා ආනන්ද. මේ මහ පොළවේ පස් පරාද වෙන තරමට මම ශරීර මාංශ දන් දුන්නා. මට බිරිඳක් දරුවෙක් විසමක් රටක් රාජ්‍යයක් සක්විති රජකම කුමක්ද මට ලැබුණේ පින්නතුනි ඒ සියල්ලම ආනන්ද මම දන් දුන්නා. කුමටද? ඔබට මටත් මේ සැනසෙල්ල ලබලා දෙන්න. ඔබටත් මටත් මේ සැනසෙල්ල ලබලා දෙන්න. ඒසා අප්‍රමාණ දසපාරමී ධර්මයන් පුරලා සිධුවත් කුමාරයා හැටියට උප්පත්තිය ලබලා බලන්න කොයිසා යස ඉසුරුද ලබන්නේ කියලා. රටේ රාජ්‍ය උරුමය ලබනවා, රම්ම්‍ය සුරම්ම්‍ය සුභ මාලිකා ලබනවා, අර යශෝදරාව රාහුල වගේ බිරිඳක් දරුවන් ලබනවා. මේසා සියලු යස ඉසුරු පිංගතුනේ අලුයම එළියට දාන කෙළපිටක් වගේ එළියට දැම්මේ. අපිට පුළුවන් ද අපේ දරුවා පාසලකට ගිහිල්ලා පෑයක් ප්‍රමාද වුණොත් සැනසෙල්ලේ ඉන්න? අපිට පුළුවන් ද අපේ බිරිඳ ස්වාම පුරුෂයා හවස පෑයක් ප්‍රමාද වුණොත් සැනසෙල්ලේ ඉන්න? මොනසා දෙයක් උන්වහන්සේ අතාරිනවද පිංගතුනේ? කුමක් උදෙසාද? ඔබට මටත් මේ සැනසෙල්ල ලබා දීම උදෙසාමයි. එහෙම කරලා උන්වහන්සේ අබිනිෂ්ක්‍රමණය කරනවා. හය අවුරුද්දක් දුක් විඳිනවා. බුදුරජාණන් වහන්සේ පසු කාලීනව කියනවා ආනන්ද මට ගුරුවරයෙක් හිටියේ නැහැ, පද පොතක් තිබ්බේ නැහැ, මාර්ගය දැනගන්න කෙනෙක් හිටියේ නැහැ. දුක තුලින්මයි දුක දැනගන්න කියලායි මං හිතුවේ. ඒ නිසා ආනන්ද මං අප්‍රමාණ මේ ශරීරයට දුක් දුන්නා. සමහර දාට මං එක කඩලැටයක් විතරයි වැළඳුවේ. සමහර දාට මං එක මුං ඇටයක් විතරයි වැළඳුවේ. සමහර දාට මං එක බත් ඇටයක් විතරයි වැළඳුවේ. ඊට වඩා දෙයක් මම මේ ශරීරයට දුන්නේ නැහැ. ආනන්ද දුක තුලින්මයි දුක ජයගන්නේ, දුක තුලින්මයි දුක ජයගන්නේ කියලා මං හිතුවේ. මගේ ශරීරයේ කුෂ වුණා, වැහැරුණා, මට නැගිට ගන්න පණ නැහැ. ආනන්ද මං ඒ කාලේ බඩගාගෙනයි ගියේ, ඇවිදින්න පණ නැහැ. බඩගාගෙන ගොපළු ගාල්වලට ගිහිල්ලා ගොපළු දරුව ඈතට යනකම් ඉඳලා බඩ ගාගෙන අර හරක්ගේ තනපිඩු වලට කට තියන ආනන්ද මං කිරි උරා දෙනවා. මේ හරක් මට පයින් ගහද්දි මං වැඩිලා සුමාන දෙක මේ ගව ගාල් වල කලන්තේ දාලා ඉන්නවා. මට සිහියක් නැහැ. සිහිය ඇවිල්ලා බලනකොට නැගිට ගන්න පණ නැහැ. මම් බඩ ගාගෙන ගිහිල්ලා අර හරක් පැටව දාලා තිබ්බේ කහපාට අසුචි වැළඳුවා ආනන්ද. මේ කහපාට අසුචි වළඳද්දී මට අපුලක් දුගතක් දැනුනේ නෑ ආනන්ද කියලා බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා. බලන්නේ කහපාට අසුචි වළඳද්දී උන්වහන්සේට අපුලක් දුගතක් දැනුනේ නැත්තේ කුමක් නිසාද පින්වතුනි? ඔබට මට තියෙනා වූ මහා කරුණාව නිසාමයි. ඉන්පස්සේ උන්වහන්සේ අවබෝධ කරගන්නවා දුක තුලින් දුක ජය ගන්න බැහැ කියලා. උන්වහන්සේ මධ්‍යම ප්‍රතිපදාවට යනවා පින්වතුනි. අර සුජාතාවගේ කිරිපිටු දාණය වළඳලා ජයශ්‍රී මහා බෝධි මූලේ වාඩි වෙලා උන්වහන්සේ අදිෂ්ඨානය චිත්තයක් ඇති කරගන්නවා. මොකක්ද ඒ අදිෂ්ඨානයේ චිත්තය පින්වතුනි? මේ ලේ මස් සම් මැට නහර වියලේවා මම මේ සම්මා සම්බෝධිය අවබෝධයෙන් තොරව නැගිටින්නේ නැහැ කියලා. මොකද්ද පින්වතුනි මේ කරන්නේ? ජයශ්‍රී මහා බෝධි මූලයේදී බුදුරජාණන් වහන්සේ ජීවිතේ මරණයට දානවා. ජීවිතේ මරණයට දානවා කියන්නේ පංච උපාදානස්කන්ධය අතහැරෙනවා. පංච උපාදානස්කන්ධය අතහැරෙනවා කියන්නේ රූපය කෙරෙහි තියෙන තෘෂ්ණාව අතහැරුණා, වේදනාව කෙරෙහි තියෙන තෘෂ්ණාව අතහැරුණා, සංඥාව කෙරෙහි, චේතනාව කෙරෙහි, විඥානය කෙරෙහි තියෙනා වූ තෘෂ්ණාව අතහැරුණා පින්වතුනි. පංච උපාදානස්කන්ධයේ කෙරෙහි තියෙන තෘෂ්ණාව අතහැරෙනකොට, ජීවිතේ මරණයට දානකොට පින්වතුනි, අන්න චතුරාර්ය සත්‍ය ධර්මයන් සම්මා සම්බුද්ධ ඥානයත් අවබෝධ කරගන්නවා. එහෙනම් බලන්න ජයශ්‍රී මහා බෝධි මූලයේදී බුදුරජාණන් වහන්සේ මේ සම්මා සම්බෝධිය අවබෝධ කරගන්නේ පින්වතුනි ජීවිතයේ මරණයට දාලායි. ජීවිතයේ මරණයට දාලා ලබා ගත්තා වූ අවබෝධයක ඵලයයි පින්වතුනි ඔබත් මමත් මේ ලබන්නා වූ සම්මා සම්බුද්ධ රාජ්‍ය ආශ්‍රය. එහෙමනම් ඔබ නුවණින් මෙනෙහි කරන්න, නුවණින්ම මෙනෙහි කරමින් දකින්න බුදුරජාණන් වහන්සේ ආවා වූ සාරා සංඝ කල්ප ලක්ෂ ගානක් වූ ගමනේදී උන්වහන්සේ ඇස් ගලව ගලවා නම් දන් දුන්නේ. මහා සාගරයේ ජලය පරාද වෙන්න රුධිරය දන් දුන්නා නම්, මහා පොළවේ පස් පරාද වෙන්න ශරීර මාංශ දන් දුන්නා නම්, ඔබ නුවණින් දකින්න ලක්ෂ කී වාරයක් බෝධිසත්වයෝ ජීවිතයේ මරණයට දාන්නේ නැද්ද? මහා සාගරයට වඩා රුධිරය දන් දෙන්න, මහා පොළවේ පස් වලට වඩා ශරීර මාංශ දන් දෙන්න ලක්ෂ කී වාරයක් පින්වතුනි බෝධිසත්වයෝ ජීවිතේ මරණයට දාන්නේ නැද්ද? ලක්ෂ කී වාරයක් ජීවිතේ මරණයට දාලා ලබා ගත්තා වූ සම්මා සම්බුද්ධ රාජ්‍යයේ අසිරියද පින්වතුනි අපි මේ විඳින්නේ. එහෙම විඳින්මින් බලන්න 45 වසරක් පුරාවට බුදුරජාණන් වහන්සේ මොකක්ද කරන්නේ? ඔබත් මමත් වැනි අසරණ සත්වයින් සොය සොයා ගිහිල්ලා මේ ධර්මයේ සැනසීමමයි කියලා දුන්නේ. මේ ධර්මයේ සැනසීමමයි කියලා දුන්නේ. පිරිනිවන් මංචකයේ සැතපීලා අවසාන මොහොතේ අවසාන වචනේ හැටියට බුදුරජාණන් වහන්සේ මොකක්ද අපිට කියන්නේ? මහණෙනි, සියලු සංස්කාරයෝ අනිත්‍යයි. සියලු සංස්කාරයෝ කියන්නේ මේ කුසල් සහ අකුසල් සියලු සංස්කාරයෝ අනිත්‍යයි. ඒ නිසා මේ කුසලයට හෝ අකුසලයට බැඳෙන්න එපා. මේවා විපාක දීලා අනිත්‍ය වෙනවා, විපාක දීලා අනිත්‍ය වෙනවා. ඒ නිසා කුසලයට හෝ අකුසලයට බැඳෙන්න එපා. භව නිරෝධයෙන් සොයාගෙන යන්න. හිස ගිනිගත්තේ කේගිනි නිවන්නේ අංශේද භව නිරෝධයෙන් සොයාගෙන යන්න කියලායි බුදුරජාණන් වහන්සේ දේශනා කරන්නේ. උන්වහන්සේ අපිට කිව්වේ නෑ අහවල් දිව්‍යතලයේ හිත පිහිටන්න එතන සැප තියෙනවා කියලා. උන්වහන්සේ අපිට කිව්වේ නෑ අහවල් බ්‍රහ්මතලයේ හිත පිහිටන්න එතන සැප තියෙනවා කියලා. හොඳට ඉගෙනගෙන හොඳ රැකියාවක් කරලා හොඳ ගෙයක් හදාගෙන ජීවත් වෙන්න එතන සැප තියෙනවා කියලා අපිට කිව්වේ නෑ. ඇයි පින්නතුණි අපිට එහෙම කිව්වේ? අහවල් දිව්‍යතලයේ සැප තියෙනවා, අහවල් බ්‍රහ්මතලයේ සැප තියෙනවා කියලා කිව්වනම් අපි එතන හිත පිහිටනවා. එතන හිත පිහිටලා පින්කම් කරලා අපි එතෙන්ට යනවා. අනාගතයේදී පහළ වෙන දීර්ඝ වූ අබුද්ධෝත්පාද කාලවලදී අපි ආයිමත් සතර අපායට වැටෙනවා පින්නතුනි. ආයිමත් සතර අපායට වැටෙනවා. ඒ නිසා බුදුරජාණන් වහන්සේ කැමති වුණේ නැහැ තව අවුරුදු ලක්ෂ ගාණක් අනාගතයේදී හෝ ඔබ දුකට වැටෙනවා දකින්න බුදුජානන් වහන්සේ කැමති වුණේ නැහැ පින්තුනේ. බලන්න ඔය මොනසා අයෝමය මහා කරුණාවක්ද? අපේ අම්මා තාත්තා තුලේ කරුණාව තිබුණද? අපේ අම්මා තාත්තා අපිට ආදරය නිසා, ආදරය නිසා මොකක්ද කිව්වේ පින්තුනේ? බැඳීම් වැඩෙන නිසාවක්මයි අපිට කිව්වේ. හොඳට ඉගෙන ගන්න, හොඳ රැකියාවක් කරන්න, හොඳ නිවසක් හදන්න, හොඳ දරමුණු පුරන් හදන්න, හොඳ සමාජ තත්ත්වයක් හදන්න අවසානයේ අපිට පාර කියලා තියෙන පිංගතුණේ බැඳීම් වැඩෙන දිශාවකටමයි, දුක දිශාවටමයි, ආදරය නිසාම අපිට පාර පෙන්නලා තියෙන්නේ. නමුත් බුදුරජාණන් වහන්සේ පිංගතුණේ දිව්‍ය තලයේවත් බ්‍රහ්ම තලයේවත් සැපේ කියන කාරණේ අපිට කිව්වේ නැහැ. ඇයි අපි අවුරුදු ලක්ෂ ගාණක් ගිහිල්ලා දුකට වැටේ කියන මහා කරුණාව නිසාමයි. එනම් පිංගතුණේ මේ ලෝකේ අපිව දුකට වැටෙනවා දකින්න අකමැති වුණ සැබෑම අම්මා, සැබෑම තාත්තා, ලෞතුරා බුදුරජාණන් වහන්සේ කියන කාරණේ අපි දකින්න ඕනේ. එහෙම දකිනකොට පිංගතුණේ අපි තුල මොකද්ද සකස් වෙන්නේ? සද්ධාමයි සකස් වෙන්නේ. සද්ධාමයි බුදුරජාණන් වහන්සේ කෙරෙහි. නමුත් පිංගතුණේ සතර අපායෙන් මිදෙන්න සෝවාන් ඵලයට පත් වෙන්න සද්ධාව ප්‍රමාණවත් නැහැ. හොඳට තේරුම් ගන්න ඕනේ. සද්ධාව කියන කාරණේ ප්‍රමාණවත් වෙන්නේ සුගතියට යන්න. නමුත් දැන් අපි දකින්න යන්නේ මොකද්ද? දුගතියත් සුගතියත් දෙකම අනිත්‍යයි කියලා විදර්ශනා නුවණයි සකස් කර ගන්න හදන්නේ. මංගුව සෝවාන් ඵලයට පත් වෙන කෙනා තුළ මේ ඉන්ද්‍රිය ධර්මයන් පහ සමව වැඩෙන්න ඕනේ. සද්ධා, වීර්ය, සති, සමාධි, ප්‍රඥා. සද්ධාව වැඩෙන්න ඕනේ පිංගතුණේ, ප්‍රඥාව මෝදු කරගෙනයි සද්ධාව වැඩෙන්න ඕනේ. සද්ධා විතරක් වැඩිලා වැඩක් නැහැ. එහෙනම් අපි භවයටයි යන්නේ. සද්ධාව හැම වෙලාවම වැඩෙන්න ඕනේ, ප්‍රඥාව මෝදු කරගෙනයි සද්ධාව වැඩෙන්න ඕනේ. එහෙමනම් අපි සද්ධාවත් විදර්ශනා නුවණින් දකින්න දක්ෂ වෙන්න ඕනේ පිංගතුණේ. සද්ධාවත් විදර්ශනා නුවණින් දකින්න දක්ෂ වෙන්න ඕනේ. සද්ධාව විදර්ශනා නුවණින් දකින්නි තමයි මෙතනදී ඉන්ද්‍රිය ධර්මයන්ගේ ප්‍රඥාව කියන කාරණය අපතුල සකස් වෙන්නේ. නමුත් සද්ධාව විදර්ශනා නුවණින් දකින්නේ ඉස්සෙල්ලා මේ සද්ධාවේ පිංගතුණේ අනතුරු තමයි එක තැනක් තියෙනවා. ඒක මම ප්‍රකාශ කරලා ඉන්නවා. මේ සද්ධාවේ අනතුරු තමයි එක තැන තමයි අමෝලිකා සද්ධාව කියලා බුදුරජාණන් වහන්සේ දේශනා කරන්නේ. අමෝලිකා සද්ධාව බුදුරජාණන් වහන්සේ මහ පොළවෙන් පස් අවුරක් මෙහෙම අරගෙන ඒ පස් අවුර පෙන්නලා අපිට දේශනා කරනවා. මහණෙනි, මේ මැරෙන සත්වයින්ගෙන් නැවත සුගතිගාමි වෙන්නේ මේ අතේ තියෙන පස් ප්‍රමාණයටයි කියලා. මේ මැරෙන සත්වයින්ගෙන් නැවත සුගතිගාමි වෙන්නේ මේ අතේ තියෙන පස් ප්‍රමාණයටයි කියලා. දැන් මොකක්ද මේ බුදුරජාණන් වහන්සේ මේකෙන් කියන්නේ? මේක බරපතල අනතුරු හැඟවීමක් අපිට කරන්නේ. ඒ කියන්නේ මැරෙන සත්වයින්ගෙන් සත්තාව සකස් කරගෙන ඉන්නේ මේ අතේ කියන පස් ප්‍රමාණයට විතරයි කියලා බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා. එමනම් මෙතන භයානක අනතුරක් තියෙනවා පින්තුනේ. මෙතන භයානක අනතුරක් තියෙනවා. මොකද සමාජයේ මහේශාක්‍ය මිනිස්සුයෝ ඉන්නවා. මහේශාක්‍ය ජීවිත ගත කරනවා. ඒගොල්ලෝ මැරෙනවා පින්තුනේ. මැරුණාට පස්සේ චිතකයට විතරක් ලක්ෂ 10ක් විතර වියදම් කරනවා. පුජ්ජන චිතකයට විතරක් ලක්ෂ 10ක් විතර වියදම් කරනවා. පාංශකූල පින්කමට හත් දවසේ දානෙට විතරක් ලක්ෂ ගාණක් වියදම් කරනවා පින්තුනේ. නමුත් මේ මහත්තුරු මැරෙන මොහොතේම එක්කෝ ඊරියකගේ මව් කුසේ තමයි ගිහිල්ලා උප්පත්තිය ලැබලා තියෙන්නේ. එක්කෝ එළදෙනකගේ මව් කුසේ තමයි උප්පත්තිය ලැබලා තියෙන්නේ. එක්කෝ പ്രേත ලෝකයේ තමයි උප්පත්තිය ලැබලා තියෙන්නේ. එක්කෝ නිරයට තමයි වැටලා තියෙන්නේ පින්තුනේ. නමුත් අපි ලක්ෂ ගාණක් වියදම් කරගෙන චිතකයක් හදනවා. එනම් මෙතන භයානක අනතුරු හැඟවීමක් බුදුරජාණන් වහන්සේ අපිට සිද්ධ කරනවා පින්වතුනි. ඒ මොකක්ද ඒ අනතුරු හැඟවීම? අමෝලිකා සද්ධාම. අමෝලිකා සද්ධාම සමාජය තුළ බරපතල ආකාරයේ මුල් බැහැගෙන කියනවා පින්වතුනි. ඒ නිසා තමා කෙරෙහි අනුකම්පාවෙන් තමා මේ අමෝලිකා සද්ධාම හඳුන ගන්න ඕනේ. මොකද එක්තරා මහත්යෙක් හිටියා. ඒ මහත්යා හොඳ බෞද්ධයෙක්. හැමදාම පන්සිල් සමාදන් වෙන බෞද්ධ මහත්තයෙක්. මාසෙට වතාවක් පන්සලේ සලාග දානේ පූජා කරන බෞද්ධ මහත්තයෙක්. මේ මහත්තයා පින්තුණේ අර සුනාමිය ආපු වෙලාවේ සුනාමියට අවුනා වූ කෝච්චි පෙට්ටිය ඇතුලේ හිටපු මහත්තය. සුනාමි රැළ ඇවිල්ලා කෝච්චි පෙට්ටිය ඇතුලේ මේ මහත්තයා රැළට යට වෙලා. රැළෙන් මේ මහත්තයා ඉහළට මතු වෙනකොට මේ මහත්තයාට එකපාරට හිතිලා තියෙන්නේ මොකද්ද? බුදුරජාණන් වහන්සේ බොරුයි, ධර්ම රත්නයන් බොරුයි කියලා. බුදුරජාණන් වහන්සේ ඇත්තනම් මට මෙහෙම දෙයක් වෙන්නේ නැහැ. එයාට එකපාරට හිතිලා තියෙන්නේ එහෙමයි. සද්ධාව තිබිලාද? තිබිලාද සද්ධාව? නැහැ. එක පාට අනතුරු ඉදිරියට බුදුරජාණන් වහන්සේ අතහැරුණා. සද්ධාව තිබිලා නැහැ. අමුනිකා සද්ධාව තුල ඉඳලා තියෙන්නේ. දෙවෙනි රැළක් ඇවිල්ලා දෙවෙනි රැළටත් යට වෙලා දෙවෙනි රැළිනුත් එයා මතු වෙනකොට එයා කියනවා අකුසල් හිත් සිය ගාණක් ඇති වෙලා නැති වෙලා ගියා, කිසිම කුසලයක් මතකට ආවේ නැහැ කියලා. කලාව කිසිම කුසලයක් මතකට ඇවිල්ලා නැහැ. අකුසල් සිත්ම සිය ගාණක් ඇති වෙලා නැති වෙලා ගිහිල්ලා කිසිම කුසලයක් මතකට ආවේ නැහැ. මොකද මුල් රැළේදී සද්ධාවෙන් බැහැර වුණා, මිත්‍යාදෘෂ්ටික භාවයටපත් වුණා. ඊට අදාළව අකුසල් චිත්තයන්මයි සකස් වුනේ පිණතුනේ. නමුත් මේ මහත්තයා මැරුණේ නැහැ. මේ මහත්තයා අදත් කියනවා හාමුදුරනේ, මං එදා මැරුණා නම් මං කොහේ ලෝකෙට යයිද කියලා මටවත් හිතාගන්න බැහැ කියලා. මොකද කිසිම පිනක් කිසිම දාමක් මතක් වුනේ නැහැ. ඇයි? අමෝලිකා සද්ධාව තුලයි ඉඳලා තියෙන පිණතුනේ. තව එක අම්මා කෙනෙක් ජීවත් වුණා ඈත ගම්මානෙක. ඒ අම්මා තමයි ඒ පන්සලේ සිල් පිරිසේ නායිකාව. 30ක් විතර සිල් ගන්නවා ඒ පන්සලේ. මේ අම්මා තමයි සිල් ගන්න අයට මෛත්‍රී භාවනාව, බුදුගුණ භාවනාව කියලා දෙන්නේ. මේ අම්මා තමයි හැමදාම. එයාට මෑණියෝ කියලා කතා කරන්නේ. මේ අම්මා අසනීප වෙනවා, රෝගාතුර වෙනවා. රෝගාතුර වෙලා රෝහල් ගත කරනවා පිණුතුනේ. රෝහල් ගත කළාම මෙයා මරණාසන්න භාවයට පත් වෙනවා. ඔක්සිජන් දීලා සේලයින් දීලා මෙයා මරණාසන්න වෙනවා. මෙයා ඇත්තටම හිතනවා එයා මැරෙයි කියලා. නමුත් මේ අම්මා මැරුනේ නෑ පිටුතුනේ. මං දවසක් මේ ගමන පින්ඩපාතේ වඩිනකොට මේ අම්මා මාව මුණ ගැහිලා කියනවා, හාමුදුරනේ මැරෙනවා කියන කාරණය මෙච්චර දුකක් මෙච්චර බයක් කියලා මම නම් දැනගෙන හිටියේ නෑ කියලා. මොකද එයා මැරෙනවා කියලා හිතුන වෙලාවේ එයා මැරෙන්න කැමති වෙලා නැහැ. එයා ජීවිතේටමයි ඇදලා තියෙන්නේ, ජීවිතේටමයි ඇදලා තියෙන්නේ පිටුතුනේ. ජීවත් වෙන්නමයි එයා උත්සාහ ගන්න තියෙන්නේ. මැරෙනවා කියන කාරණේ හිතන්නේ එයා කැමති වෙලා නැහැ. එයාට කළා වූ පිනක් කුසලයක් මතක් වෙලා නැහැ. ගෙදර ඉන්න දුව දරුවෝ අමු දරුවෝ තමයි එයාට මතක් වෙලා තියෙන්නේ. සද්ධාව තිබිලාද? නැහැ. අමූලිකා සද්ධාව තුල ඉඳලා තියෙන්නේ. එයා එච්චර අනුන්ට භාවනාව කියලා දුන්නත්, බුදුගුණ භාවනා, මෛත්‍රී භාවනා කියලා දුන්නත් අමෝලිකා සද්ධාව තුලයි පිණතුනේ එයා ඉඳලා තියෙන්නේ. මොකද සද්ධාව තුල හිටියා නම් එයා කවදාකවත් මරණයට බය වෙන්නේ නැහැ. ඒක තමයි සද්ධාවේ හේතුඵල ධර්මයේ පිණතුනේ. සද්ධාව සකස් කරගත්ත කෙනා මැරෙන්න බය නැහැ. වයස පිළිබඳ ප්‍රශ්නයක් නැහැ. සද්ධාව සකස් වෙලා නම් එයා මැරෙන වෙලාවේ බුදුරජාණන් වහන්සේගේ රූපකායයට පේනවා. දෙවියන් අඬ ගහනවා දිව්‍යතල උඳලා එයාට පේනවා. දෙවියන් පාවඩයක් එලලා තියනවා මේ ආකාශය තුල එයාට පේනවා. ලස්සන ආලෝක සංඥා, ලස්සන මල් කොම් එයාට පේනවා. මොනවද මේ සුගතියේ සංඥා පින්වත්නි? මේ සුගතියේ සංඥා දකිනකොට එයා මේ අවුරුදු 60ක් 70ක් ජීවත් වෙන මේ වයසක කය දාලා අර ශාස්ත්‍රීය සුගතිය අල්ල ගන්න දෙපාරක් හිතන්නේ නැහැ පින්නතුනේ. දෙපාරක් හිතන්නේ නැහැ. එයා මෙතනින් මොහොතක් අතහැරලා එතන අල්ල ගන්නවා, උපාදානය කර ගන්නවා. එහෙමනම් මැරෙන්න අපි තුල බයක් තියෙනවා නම් අන්න පින්නතුනේ ප්‍රශ්නේ තියෙන්නේ සද්ධාව තුලයි. ඒ නිසා ඔබ තුලින් ඔබ ස්වයං පරීක්ෂණයක් කරන්න. ඔබ කෙරෙහි අනුකම්පාවෙන් ඔබ මේ ස්වයං පරීක්ෂණය කරලා බලන්න. ඔබ මරණයට බය නම් සද්ධාව පිළිබඳ ප්‍රශ්නයක් තියෙනවා පින්නතුනි. සද්ධාව පිළිබඳ ප්‍රශ්නයක් තියෙනවා. ගිහි පැවිදි කියලා ભેදයක් නැහැ. මොකද මං පිළිකා රෝහලේ මං අඳුරන එක්තරා ස්වාමින් වහන්සේ නමක් බලන්න භික්ෂු ආට්ටුවට ගියා. ඒ වෙලාවෙට අල්ලපු ඇඟේ වයෝවෘද්ධ නායක ස්වාමින් වහන්සේ නමක් වේදනාවෙන් කෙඳිරි ගන්නවා, වේදනාවෙන් කෙඳිරි ගන්නවා, හුඟක් වයෝවෘද්ධයි. මං අනේ උන්වහන්සේ ළඟට ගිහිල්ලා කිව්වා, නායක ස්වාමින් වහන්සේ, කෙඳිරි ගාන එකේ තේරුමක් නැහැ, අඬන එකේ තේරුමක් නැහැ, බුදුරජාණන් වහන්සේ මේම ගුණයන් සීකරන්න බුදුරජාණන් වහන්සේ මේම ගුණයන් සීකරන්න කියලා. අනේ ඒ වෙලාවේ ස්වාමීන් වහන්සේ ගත් කටම කිව්වේ බුදු ගුණ සීපත් කළා වැඩක් නෑ හාමුදුරනේ කියලා. මම මෙච්චර සීපත් කළා වැඩක් උනේ නෑ කියලා. සද්ධාව තිබිලාද? මූලික සද්ධාව පිනතුනේ. අපි හෙලි කරගන්න ඕනේ, අපි මතු කරගන්න ඕනේ මේක. එහෙම නැත්නම් භයානක අනතුරක්. බුදුරජාණන් වහන්සේ කියනවා මහ පොළවෙන් ගන්න පස්සවකට ප්‍රමාණයයි සුගතිගාමි වෙන්නේ කියලා. මේ අපිටයි මේ පස්සවක පෙන්වන්නේ. එහෙමනම් ඔබ මරණයට බයක් සකස් වෙනවා නම් සද්ධාව පිළිබඳ ප්‍රශ්නයක් ඔබ තුල තියෙනවා පින්වතුනේ. ඔබ වඩ වඩා බුදුරජාණන් වහන්සේ කෙරෙහි සද්ධාවට එන්න, අමෝලිකා සද්ධාවෙන් බැහැර වෙන්න පින්වතුනේ. එහෙනම් ඔබ දැන් අමෝලිකා සද්ධාවෙන් බැහැර වෙනවා. බැහැර වෙලා මම ඉස්සෙල්ලා කිව්වා සද්ධාව කියන කාරණය ගොඩනගා ගන්න හැටියක්. එතකොට අමෝලිකා සද්ධාවෙන් බැහැර වෙලා සද්ධාව තුලට ඇවිල්ලා දැන් අපි මොකක්ද කරන්න යන්නේ පින්වතුනේ? සද්ධාවත් විදර්ශනානුවණින් අපි දකින්නයි යන්නේ. අමෝලිකා සද්ධාවෙනුත් බැහැර වෙලා මොකද අමෝලිකා සද්ධාව අපි කොහාට තරම් යන්නේ? දුගතියට. අමෝලිකා සද්ධාව අපි දුගතියටයි අරන් යන්නේ. සද්ධාව කොහාටද අපි වරන් යන්නේ? සුගතියට. නමුත් දැන් අපි කොතෙන්ද යන්න යන්නේ? සුගතියත් දුගතියත් දෙකම අනිත්‍යයි කියලා දැකලා විදර්ශනානුවණ සකස් කර ගන්නයි හදන්නේ. දැන් ප්‍රඥාව මෝදු කර ගන්නයි අපි හදන්නේ සතියෙන් සිහියෙන් හිතුව පින්නතුනේ. එතෙන් මේ සද්ධාවත් විදර්ශනා නුවණින් දකින්න ඔබ දක්ෂ වෙන්න. සද්ධාව විදර්ශනා නුවණින් දකින්නකොට පින්නතුනේ ඔබ දකින්න අපි බුදුරජාණන් වහන්සේගේම ස්වභාවයන් අපි විදර්ශනා නුවණින් දකින්න. එදා බලන්න දීපංගර බුදුරජාණන් වහන්සේගේ පාදමූලෙදී අපේ බෝධිසත්වයෝ දීපංගර බුදුරජාණන් වහන්සේට පාවඩයක් වෙනවා පින්නතුනේ. මඩ වගුරක වැතිරෙනවා. උන්වහන්සේ කැමති වුණේ නැහැ දීපංගර බුදුරජාණන් වහන්සේගේ ශ්‍රී පාදයේ මඩ තැවරෙනවට. උන්වහන්සේ කැමති වුණේ නැහැ. උන්වහන්සේ දීපංගර බුදුරජාණන් වහන්සේට පාවඩයක් වෙනවා මඩ වගුර නිදා වෙනවා. පාවඩයක් වෙලා දීපංගර බුදුරජාණන් වහන්සේ අපේ බෝධිසත්වයන්ගේ ශරීරයේ මතින් වැඩම කරනකොට අපේ දීපංගර බුදුරජාණන් වහන්සේ අපේ බෝධිසත්වයන්ගේ ශරීරයේ මතින් වැඩම කරනකොට අපේ බෝධිසත්වයන් තුල සකස් වුණා වූ විදි නිට්ටයද අනිත්‍යද? විදි නිට්ටයද අනිත්‍යද? ඒ විදි නිසා සකස් වුණා වූ සංස්කාරයන් නිට්ටයද අනිත්‍යද? ඒ තිබුණා වූ රූපය නිට්ටයද අනිත්‍යද? අනිත්‍යයි. ඊට පස්සේ දීපංගර බුදුරජාණන් වහන්සේ අපේ බෝධිසත්වයන්ට නියත විවරණ ලබලා දෙනවා. නියත විවරණ. ඔබ අහවල් කාලයේ ගෞතම සම්මා සම්බුදුරජාණන් වහන්සේ හැටියට සම්මා සම්බුද්ධත්වයට පත් වෙනවා කියලා. බලන්න බුදුරජාණන් වහන්සේ නමක් බෝධිසත්වයෙකුට නියත විවරණ ලබලා දෙනකොට කොයිසානම් විදීන් සකස් වෙන්නේ නැද්ද? ඒ සකස් වුණා වූ විදීන් නිත්‍යද අනිත්‍යද? ඒ විදීන් නිසා සකස් වුණා වූ සංස්කාරයන් නිත්‍යද අනිත්‍යද? ඒ තිබුණා වූ රූපය නිත්‍යද අනිත්‍යද? සියල්ල අනිත්‍ය වුණා. ඉන්පස්සේ සංසාරයට බහිනවා. සංසාරයට බැහැලා සාරා සංක කල්ප ලක්ෂ ගානක් ඇස් ගලව ගලවා දන් දෙනවා පින්නතුනි. ඇස් ගලව ගලවා දන් දෙනකොට ඇති වුණා වූ විදීන් නිත්‍යද අනිත්‍යද? ඒ විදීන් නිසා සකස් වුණා වූ සංස්කාර නිත්‍යද අනිත්‍යද? ඒ සංස්කාර නිසා ඒ තිබුණා වූ රූපයන් නිත්‍යද අනිත්‍යද? අනිත්‍යයි. එතන බලන්න මහා සාගරයට ජලයට වඩා රුධිරය දන් දෙනකොට, මහා පොළවේ පස් වලට වඩා ශරීර මාංශ දන් දෙනකොට උන්වහන්සේ තුල කොයිසානම් විදීන් නැති වෙන්නේ නැද්ද? ඒ විදීන් නිත්‍යද අනිත්‍යද? අනිත්‍යයි. ඒ විදීන් නිසා සකස් වුණා වූ සංස්කාරයන් නිත්‍යද අනිත්‍යද? අනිත්‍යයි. ඒ තිබුණා වූ රූපයන් නිත්‍යද අනිත්‍යද? අනිත්‍යයි පින්වතුනි. ඒ සියල්ල විපාක දීලා අනිත්‍යභාවයට පත් වුණා. එහෙමනම් ඔබ දකින්න සාරා සංඝ කල්ප ලක්ෂ ගාන මහ සාගරේ ජලය පරාද වෙන තරමට රුධිරය දන් දීලා, මහ පොළවේ පස් පරාද වෙන තරමට ශරීර මාංශ දන් දීලා, සක්විති රජකම් රජකම් මේ සියල්ල දන් දීලා ලබා ගත්තා වූ දෙතිස් මහා පුරුෂ ලක්ෂණයන්ගෙන් යුත් ඒ සම්මා සම්බුද්ධ රූපකාය නිත්‍යද අනිත්‍යද? අනිත්‍යයි. අරසා පාරමී දම් පුරලා මහා සාගරයේ ජලයට වඩා රුධිරය දන් දීලා සක්විති රජකම් දන් දීලා පින්නතුනේ ලබා ගත්තා වූ දෙතිස්මා පුරුෂ ලක්ෂණයන්ගෙන් යොත් සම්මා සම්බුද්ධ රූපකාය අනිත්‍යයි. එයා ධාතුන් වහන්සේලා ගොඩක් අලු ගොඩක් බවට පත් වුණා පින්නතුනේ. අලු ගොඩක් ධාතුන් වහන්සේලා ගොඩක් බවට පත් වුණා. දැන් ඔබ එතන ඉඳන් නුවණින් මෙනෙහි කරන්න බුදුරජාණන් වහන්සේගේ දෙතිස්මා පුරුෂ ලක්ෂණයන්ගෙන් බබලන ඒ සම්මා සම්බුද්ධ රූපකායත් අලු ගොඩක් බවට ඇට ගොඩක් බවට පත් වුණා නම් ඔබ ඔබේ කියලා මේ දරාගෙන ඉන්න රූපෙට පින්වතුනි මොන වටිනාකමක් දෙන්නද? ඔබ ඔබේ බිරිඳ ස්වාම පුරුෂයා මමයේ මගේ කියලා මේ උපාදානය කරගෙන තෘෂ්ණාවෙන් බැඳිලා අකුසල් රැස් කරගන්නා වූ මේ රූපයට පින්වතුනි මොන වටිනාකමක් දෙන්නද? සාරා සංඝ කල්ප ලක්ෂයක් පෙරුම් පුරලා ලැබුවා වූ දෙතිස්මා පුරුෂ ලක්ෂණයන්ගෙන් යුත් රූපයක් අවුරුදු 80කට පස්සේ පින්වතුනි අලු බවට ඇට බවට පත් වුණා නම් ඔබේ රූපයට මොන වටිනාකමක් දෙන්නද පින්වතුනි? එනම් බලන්න සාරා සංඝ කල්ප ලක්ෂ ගානක් පෙරුම් පුරලා මහා සාගරයේ ජලයට වඩා රුධිරය දන් දීලා මහා පොළවේ පසට වඩා ශරීර මාංශ දන් දීලා ඒ අවබෝධ කළා වූ සම්මා සම්බුද්ධ ඥානය නිත්‍යද අනිත්‍යද? අනිත්‍යයි. එය තාම සම්දික්කව තියෙනවා ධර්මයේ. මේ ධර්මයට අතුරුදහන් වෙලා යනවා. ආයිමත් මෛත්‍රී බුදුරජාණන් වහන්සේ තමයි ආරෂ්ඨාංගික මාර්ගයේ මතු කරලා දන්නේ. එහෙනම් සාරා සංඝ කල්ප ලක්ෂ ගානක් පෙරුම් පුරලා පින්වතුනි අවබෝධ කොට වදාලා වූ සම්මා සම්බුද්ධ ඥානයත් අනිත්‍ය නම් අපි ඉස්කෝලේ ගිහිල්ලා විශ්වවිද්‍යාලේ ගිහිල්ලා ලබා ගත්තා වූ දැනුම බුද්ධිය හැකියාව මේ තියෙන තාන්න මාන්න දේපල වස්තුව කියන දේවල් පින්නතුනේ මොනසා අඩු ලක්ෂණකින් අපි දකින්නද? අරසා සම්මා සම්බුද්ධ ඥානයත් අනිත්‍ය වෙලා යනවා නම් ඔබ දැනුමයි ප්‍රීතියයි බුද්ධියයි කියලා මේ රැස් කරගන්නා වූ දෙයට මොනසා අඩු ලක්ෂණක් අපි දෙන්නද පින්නතුනේ? අන්න විදර්ශනා නුවණින් අපි බලනවා බුදුරජාණන් වහන්සේගේ අයෝමයේ රූපකාය තුලින් තමාගේ රූපකායේ අනිත්‍යභාවය දකිනවා බුදුරජාණන් වහන්සේගේ අයෝමයේ සම්මා සම්බුද්ධ ඥානය තුලින් අපි ලබා තියනා වූ දේ කොච්චර සරල දෙයක්ද අනිත්‍යභාවයට පත් වෙන දෙයක්ද කියලා බලනවා අන්න පින්තුනි සද්ධාම බෝධ වෙනකොට විදර්ශනා නුවණ සකස් කරගෙනයි දැන් සද්ධාව සකස් වෙන්නේ ප්‍රඥා සද්ධාව වැඩෙනකොට මේ පැත්තෙන් විදර්ශනා නුවණ මෝදු වෙනවා. තමන් සතියෙන් සිහියෙන් යුතුව පින්නතුනේ අන්න දැන් තමන් දක්ෂයි සද්ධාව විදර්ශනා නුවණ වැඩෙන ආකාරයෙන් සකස් කර ගන්න. තමන් මේ ජීවිතේ සතර අපායෙන් මිදෙන්න නම් ඔබ දක්ෂ වෙන්න ඕනේ බුදුරජාණන් වහන්සේගේ දෙතිස්මා රූප පුරුෂ ලක්ෂණයන්ගෙන් යුත් රූපකාය අලු ගොඩක් ධාතුන් වහන්සේලා ගොඩක් බවට පත් වුණා කියලා දකින්න. ඒකම දකින්න බය නම් කවදාකවත් ඔබට මේ ගමන යන්න බෑ පින්තුනේ. ඔබ මේ ජීවිතේ සෝවාන් ඵලය දකින්න අවශ්‍ය නම් බුදුරජාණන් වහන්සේගේ සම්මා සම්බුද්ධ ඥානය අතුරුදහන් වෙනවා මේ ධර්මයක් අතුරුදහන් වෙනවා කියන්න ඔබ දකින්න දක්ෂ වෙන්න ඕනේ. ඔබ ඒවා දකින්න බය නම් කවදාකවත් විදර්ශනා නුවණක් ඔබට සකස් වෙන්නේ නෑ. එනිසා සද්ධාව වඩා ගන්න පින්තුනේ ප්‍රඥාව මෝදු වෙන ආකාරයෙන් සද්ධාව වඩා ගන්න. මොකද ඉන්ද්‍රිය ධර්මයන් පහ අපි සම කර ගන්න ඕනේ. එහෙම වඩමින් පින්නතුනි තෙරුවන් කෙරෙහි වූ වචන සද්ධාව කියන කාරණය සකස් කර ගන්න ඕනේ. මෙහෙම යන ගමනේදී බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා තමා තමාට කල්යාණ මිත්‍රයෙක් වෙන්න කියලා. තමා තමාට කල්යාණ මිත්‍රයෙක් නොවුනොත් කවදාක්වත් මේ ගමන යන්න බෑ පින්නතුනි. මොකද සමාජයේ ගොඩාක් නොමග යැවීම් තියෙනවා. නොමගේ වීම බහුල නිසාම පින්නතුනේ තමා හැම වෙලාවෙම ලෞතුරා බුදුරජාණන් වහන්සේ කල්යාණ මිත්‍රයා කරගන්න දක්ෂ වෙන්න ඕනේ. මොකද එක්තරා මහත්යෙක් ගැවිලා මහත්යෙක් කියනවා හාමුදුරනේ මගේ යාළුවා දැන් අවුරුදු ගාණක් තිස්සේ භාවනා කරන්න යනවා. දැන් ඒ ගුරුවරයා මගේ යාළුවාට කියනවා ඔබ දැන් රහතන් වහන්සේ කෙනෙක් වෙලා කියලා. මේ ගිහි කෙනෙකුටයි මේ සාහිතිය දෙන්නේ ඔබ දැන් රහතන් වහන්සේ කෙනෙක් වෙලා. දැන් ඔබට වෙන කරන්න දෙයක් නැහැ. එනිසා දැන් ඔබ මෙන්න මේ නීති රීති ක්‍රියාත්මක කරන්න ඕන උපදෙස් මාලාවක් යාර දෙනවා පිංගතුනි. ඒ උපදෙස් මාලාවේ මුලින්ම තියෙන්නේ මොකද්ද? මීට පස්සේ ස්වාමින් වහන්සේලාට වඳින්න බෑ. පන්සලට යන්න බෑ. පිරිම වහන්සේට වඳින්න බෑ. බුද්ධ පූජා තියන්න බෑ. මේ මහත්තයා ගෙදර ඇවිල්ලා ගෙදර තියෙන පිරිම වහන්සේත් අනුන්ත දෙනවා පිංගතුනි ආරාධන යන්න කියලා. බලන්න කොයිසම් මෝහ මූලික ගමනක්ද මේ මිනිස්සු යන්නේ කියලා. තව සමහරව ඉන්නවා ඒගොල්ලෝ දවසක් දෙකක් තුනක් සතියක් ගිහිල්ලා අදිස්ථාන කිරීම තුලින් සෝවාන් ඵලයට පත් වෙනවා කියලා කියනවා. එනිසා බරපතල මෝහ මූලික ගමනක සමාජයේ යනවා පින්නතුනි. එනිසා ප්‍රශ්නය කියන්නේ අපි බුදුරජාණන් වහන්සේ කල්යාණ මිත්‍රයා කරගන්න දක්ෂ වෙන්න ඕනේ. ලෝකේ යන ගමන නිවැරදි කරන්න අපිට බෑ පින්නතුනි. ලෝකයේ හැමදාම දුක දිශාවටමයි යන්නේ. ලෝකේ නිවැරදි කරන්න ඔබටවත් මටවත් බැහැ. එනිසා කවදාකවත් ඔබ ලෝකය නිවැරදි කරන්න යන්න එපා. බුදුරජාණන් වහන්සේට නිවැරදි කරන්න බැරි වූ ලෝකය අපිට කවදාකවත් නිවැරදි කරන්න බෑ පින්නතුනි. එහෙනම් ලෝකේ යන දිශාවකට ගියද වැරදි දිශාවට යන ලෝකයේ කමඨාණක් කරගෙන ඔබ නිවැරදි දිශාවට එන්න ඔබ දක්ෂ වෙන්න පින්නතුනි. මේ වැරදි දිශාවට යන මේ මෝහ මූලික ගමන කමඨාණක් කරගෙන ඔබ ධර්මයේ දිශාවට එන්න ඔබ දක්ෂ වෙන්න ඕනේ. එතන තමයි දක්ෂභාවය. ඒ නිසා ඔබ මුලින්ම මොකද්ද කරන්න ඕනේ? බුදුරජාණන් වහන්සේව මේ කල්යාණ මිත්‍රයා කරගන්න. කොහොමද පින්වතුනි බුදුරජාණන් වහන්සේ කල්යාණ මිත්‍රයා කරගන්නේ? බුදුරජාණන් වහන්සේ පිරිනිවන් පාලා. නමුත් බුදුරජාණන් වහන්සේ පිරිනිවන් පාන්න පෙර ආතු අපිට දේශනා කරනවා ආනන්ද මගේ ඇරෙන්නේ ධර්ම විනය දෙකයි ශාස්ත්‍රූ බවට පත් වෙන්නේ කියලා. ධර්ම විනය දෙක ජීවමානව තියෙනවද නැද්ද? ජීවමානව තියෙනවද නැද්ද? තියෙනවා. එහෙමනම් ධර්ම විනය දෙක ජීවමානව තියෙනවනම් ශාස්ත්‍රූ වහන්සේ ජීවමානව ඉන්නවද නැද්ද? ජීවමානව ඉන්න ශාස්ත්‍රූ වහන්සේ තමයි ධර්ම විනය දෙක. එතකොට ධර්ම විනය කියලා බුදුරජාණන් වහන්සේ දේශනා කරන්නේ මොකද්ද? බුදුරජාණන් වහන්සේ දේශනා කළා වූ සියලුම ධර්මස්කන්ධය. සූත්‍ර, විනය, අභිධර්ම. මේ සියලුම ධර්මස්කන්ධය තමයි ධර්ම විනය කියලා බුදුරජාණන් වහන්සේ දේශනා කරන්නේ. එතකොට මේ සියලුම ධර්ම විනය අවසානයේ අපිව යොමු කරන්නේ කොතෙන්දද? කොතෙන්දද අපි යොමු කරන්නේ? කොහටද? චතුරාර්ය සත්‍ය අවබෝධය. චතුරාර්ය සත්‍ය අවබෝධයේදී අපි මුලින්ම අවබෝධ කරගන්නේ මොකද්ද? දුක. කුමක දුකද? පංච උපාදානස්කන්ධයේ දුක. රූප, වේදනා, සංඥා, සංකාර, විඥානයන් නিত্যභාවයෙන් තැනීම නිසා සකස් වෙනා වූ දුක. තේරුණාද? දැන් ඔබ බලන්නේ එහෙමනම් ධර්ම විනය කියන කාරණේ අවසාන ඉලක්කය අවසාන ඵලය මොකද්ද? පංච උපාදානස්කන්ධය අනිත්‍යයි කියන කාරණේ. දැන් ඔබ හිතන්න ඔබ සතර සරිපට්ඨාන ධර්මයන් වඩනවා. කාය, චිත්ත, ධම්ම, වේදනා කියන හතර ඔබ වඩනවා. ඔබ මේ සතර සරිපට්ඨාන ධර්මයන් වඩාගෙන ඉස්සරහට යද්දී ඔබ යම් මොහතක අවබෝධ කරගන්න ඕනේ මේ සතර සරිපට්ඨාන ධර්මයන් අනිත්‍යයි කියලා. මේවා අනිත්‍ය වෙන දේවල්. සතර සරිපට්ඨානයේ වැඩි වීම නිසා ඔබ තුල සකස් වෙන්නේ මොකද්ද? සප්ත බොජ්ජංග. සති, ධම්ම, විදියේ, වීර, ප්‍රීති, පස්සද්ධි, සමාධි, උපේක්ඛා. මේ සප්ත බොජ්ජංගත් අනිත්‍යයි කියලා ඔබ අවබෝධ කරගන්න ඕනේ. මොකද මේවත් අනිත්‍ය වෙන දේවල්. සතර සතිපට්ඨානයත් අනිත්‍යයි කියලා අවබෝධ කරගනිද්දී සප්ත බොජ්ජංගත් අනිත්‍යයි කියලා අවබෝධ කරගනිද්දී ඔබ අවසානයේ අවබෝධ කරලා තියෙන්නේ මොකද්ද? පංච උපාදානස්කන්ධය අනිත්‍යයි කියන කාරණය. මොකද සතර සතිපට්ඨානයේ ධර්මයන් වැඩෙන්නේ මේ රූපය ඇසුරු කරගෙන විඳීමක් හැටියට. සප්ත බොජ්ජංගයන් ධර්මයන් වැඩෙන්නේ මේ රූපය ඇසුරු කරගෙන විඳීමක් හැටියට. එහෙනම් සතර සතිපට්ඨානය සප්ත බොජ්ජංගය අනිත්‍යයි කියලා දැක්කේතන රහතන් වහන්සේ කවදා හරි අවබෝධ කරන්නේ මොකද්ද? පංච උපාදානස්කන්ධය අනිත්‍යයි කියන කාරණය පිණිසයි. එහෙනම් බලන්න මේ ධර්ම විනය දෙක අවසාන ඉලක්කය කොතෙන්දද සකස් කරලා දෙන්නේ? පංච උපාදාන ස්කන්ධය අනිත්‍යයි කියන තැනට. මම කවදා හරි රහත්භාවයට පත් වුණත් ඔබ කවදා හරි රහත්භාවයට පත් වුණත් අපි අවබෝධ කරන්නේ මොකද්ද? පංච උපාදාන ස්කන්ධය අනිත්‍යයි කියලා. සෝවාන් ඵලයට පත් වෙච්ච කෙනා අවබෝධ කරන්නේ මොකද්ද? පංච උපාදානස්කන්ධය අනිත්‍යයි කියලා දකිනවා. අවබෝධ කරන්නේ නැහැ. එයා දකිනවා විතරයි. එහෙනම් පින්වතුනි ධර්ම විරියේ කියන කාරණේ අවසාන ඉලක්කය තමයි පංච උපාදානස්කන්ධය අනිත්‍යයි කියන තැන. බුදුරජාණන් වහන්සේ මේ සමස්ත ධර්මයේම ඉලක්ක කරන්නේ මෙන්න මෙතෙන්ටයි පින්වතුනි. එහෙනම් මොකද්ද පංච උපාදානස්කන්ධය අනිත්‍යයි කියලා කියන්නේ? මේ ඇස අනිත්‍යයි. මේ ඇස නිසා සකස් වෙනා වූ පස්ස වේදනා සංඥා සංකාර විඥාන අනිත්‍යයි. මේ කන මේ නාසය මේ දිව මේ ශරීරය මේ මනස අනිත්‍යයි. මේවා නිසා සකස් වෙනා වූ පස්ස වේදනා සංඥා සංකාර විඥාන අනිත්‍යයි. එහෙනම් තමාගේ ඇස තුලින් තමා මේ ඇස අනිත්‍යයි කියලා දකින්නේ මේ ඇස නිසා සකස් වෙනා වූ පස්ස වේදනා සංඥා සංකාර විඥාන අනිත්‍යයි කියලා දකින්නේ තමා තුලින් තමා කල්යාණ මිත්‍රයා මතු කරගත්ත පින්තුනේ. තමා තුලින් තමා කල්යාණ මිත්‍රයා මතු කරගත්තා. බුදුරජාණන් වහන්සේ දේශනා කළා වූ සමස්ත ධර්ම විනේ අවසාන ඉලක්කය ඵලය පංච උපාදානස්කන්ධය අනිත්‍යයි කියන අර්ථය නම් තමාගේ ඇස තුලින් තමා මේ ඇස අනිත්‍යයි කියලා දකිනකොට මේ ඇස නිසා සකස් වුණා වූ පස්ස වේදනා සංඥා සංකාර විඥාන අනිත්‍යයි කියලා දකිනකොට තමා තුලින් තමා කල්යාණ මිත්‍රයා මතු කරගත්ත පින්තුනේ. දැන් තමා තුලම කල්යාණ මිත්‍රයා ඉන්නවා. දැන් ලෝකේ කොහෙවත් අපි හොයන්න යන අවස්ථාවයක් නැහැ. තමා තුලින් තමා දැන් කල්යාණ මිත්‍රයා මතු කරගත්තා. දැන් මෙයා නුවණින් මෙනෙහි කරනවා මේ ඇස අනිත්‍ය වෙන්නේ කොහොමද කියලා. මොකද බුදුරජාණන් වහන්සේ කියනවා යමෙකුට ප්‍රඥාව වඩා ගන්න අවශ්‍ය නම් මේ ආලෝක පූජා කළා කියලා ටෝච් පූජා කළා කියලා කවදාකවත් ප්‍රඥාව ලැබෙන්නේ නැහැ පින්වතුනි. එහෙම දෙයක් බුදුරජාණන් වහන්සේ කියලා නැහැ. ප්‍රඥාව ලැබෙන්න නම් බුදුරජාණන් වහන්සේ කියන්නේ මොකද්ද? කල්‍යාණ මිත්‍ර ආශ්‍රය ලැබෙන්න ඕනේ. සද්ධර්ම ශ්‍රවණය කියන්න ඕනේ. ශ්‍රවණය කළා වූ සද්ධර්මය නුවණින් මෙනෙහි කරන්න ඕනේ පින්වතුනි. අනේ පිටි සිටුතුමා නුවණින් මෙනෙහි කරලයි සෝවාන් ඵලයට පත් වෙන්නේ. උග්ග ගෘහපතිවරයා නුවණින් මෙනෙහි කරලයි සෝවාන් ඵලයට පත් වෙන්නේ පින්වතුනි. විසාකාව අවුරුදු 7කේ සෝවාන් ඵලයට පත් වෙන්නේ සම්මා සම්බුදු දහම නුවණින් මෙනෙහි කරලා. එහෙනම් දැන් තමා නුවණින් මෙනෙහි කරන්න මේ ඇස අනිත්‍ය වෙන්නේ කොහොමද කියලා. මේ ඇසෙන් දැක්කා වූ බාහිර රූපයන් අනිත්‍යභාවයට පත් වෙන්නේ කොහොමද කියලා. දැන් බලන්න මේ ඇසෙන් අපි ඉස්සෙල්ලාම බාහිර දකින්න ඇත්තේ රූපය මොකද්ද? අම්මා කියන රූපයයි අපි කවුරුත් දැක්කේ පින්වතුනේ. අම්මා කියන රූපය අපි මුලින්ම දකිනකොට ඒ අම්මා කොච්චර තරුණ අම්මා කෙනෙක් වෙලා ඉන්නේ නැද්ද? අවුරුදු 20ක 22ක 25ක තරුණ අම්මා කෙනෙක් වෙලා ඉන්නේ නැති. නමුත් බලන්න මේ තරුණ අම්මා මේ වෙනකොට කොච්චරනම් අනිත්‍යභාවයට පත් වෙලාද කියලා. ඒ අම්මා වයෝ වෘද්ධ වෙලා ලෙඩ වෙලා ගිලන් වෙලා රෝද පුටුවක යනවා ඇති. හැරමිටි වාරුවෙන් ඒ අම්මා යනවා ඇති. ඒ අම්මා මැරිලා ගිහිල්ලා දිව්‍ය ලෝකෙක දිව්‍යාංගලාවක් වෙලා ඉපදිලා ඉන්නවා ඇති. ඒ අම්මා මනුස්ස දුවක් වෙලා ඉපදිලා ඉන්නවා ඇති. ඒ අම්මා සතර අපායට වැටිලා අප්‍රමාණ දුක් විඳිනවා ඇති. අම්මා කියන රූපේ අන්න අනිත්‍යභාවය දකිනවා. එදා හිටියේ ඒ තරුණ අම්මා මේ වෙනකොට කොච්චරක් වෙනස් වෙලාද කියන කාරණය අම්මා කියන රූපය තුලින් අපි දකිනවා පින්නතුනේ. තාත්තා කියන රූපයෙන් ආච්චිය සීයා කියන රූපයන්ගෙන් තුලින් අපි මේ රූපයන්ගේ අනිත්‍යභාවය දකිනවා. අතීතයේ දැක්කා වූ රූපයන් තුලින් අපි රූපයන්ගේ අනිත්‍යභාවය දකිනවා. මේ බාහිර රූපයන්ගේ අනිත්‍යභාවය දකිනවා වගේම මේ ඇස කියන රූපයේ අනිත්‍යභාවය තමා නුවණින් මෙනෙහි කරනවා. ඒ තරුණ අම්මා එදා දකිද්දි මේ ඇස කොච්චර ලදරු ඇහැම් වෙලා තියෙන්නේ නැද්ද? කොයිතරම් ලාමක ඇහැම් වෙලා තියෙන්නේ නැද්ද? නමුත් පින්වතුනි මේ වෙනකොට මේ ඇස ජාති ජරා ව්‍යාධි මරණ වලට ලක් වෙලා. කන්නඩි දෙකක් දැම්මේ නැත්නම් අකුරක් පේන්නේ නැහැ. සුදෙන්නයි අඳ වෙන්නයි විතරයි තියෙන අනිත් සියල්ලම මේ ඇස් දෙකට සිද්ධ වෙලා. තමාගේ ඇස තුලින් තමා මේ ඇසේ අනිත්‍යභාවය දකිනවා. ඇසෙන් දැක්කා වූ බාහිර රූපයන් තුලින් රූපයන්ගේ අනිත්‍යභාවය දකිනවා. ඒ දැක්කා වූ රූපයන් නිසා සකස් වුණා වූ විදීන් වල අනිත්‍යභාවය දකිනවා පින්වතුනි. අම්මා කියන රූපය නිසා කොච්චර විදීන් අපි සකස් කරගන්නේ නැද්ද? අම්මාගේ කිරිසුවඳට අම්මාගේ ආදරයට අම්මාගේ හුරතලයට අම්මා කවනකොට පොවනකොට ගහනකොට බයිනකොට අම්මා අකුරු කියලා දෙනකොට කොයි සානම් විදීම් අපි සකස් කරගන්නේද? ඒ විදීම් නිත්‍යද අනිත්‍යද? ඒ විදීම් නිසා කොච්චරනම් කුසල් අකුසල් සංස්කාරයන් අපි රැස් කරගන්නේද? ඒවා නිත්‍යද අනිත්‍යද? අනිත්‍යයි. දැන් මේවා අනිත්‍යයි කියලා දන්නේ කවුරුන් හෝ කියන නිසාද? තමා තුලින් තමා දැන් දකින්නවා. මෙච්චර දවස් තමා දැක්කේ බුදුරජාණන් වහන්සේ කියපු නිසා, පත පොතක තිබුණ නිසායි තමා දැක්කේ. ලෞකික ආරෂ්ඨාංගික මාර්ගය තුලයි අපි හිටියේ. අන්න දැන් පින්තුනි තමාගේ ඇස තුලින් තමා ඇසේ අනිත්‍යභාවය දකින්නවා. තමාගේ නාසය දිවකන ශරීරය මනස තුලින් තමා මේ අධ්‍යාත්මික රූපයේ අනිත්‍යභාවය දකින්නවා. බාහිර දැක්කා වූ රූපයන් තුලින් බාහිර රූපයන්ගේ අනිත්‍යභාවය දකින්නවා. මේ රූපයන් පස්සේ නිසා සකස් වුණා වූ වේදනා සංඥා සංකාර විඥාණයන්ගේ අනිත්‍යභාවය දකින්නවා. දැන් තමා තුලින් තමා දකින්න පින්තුනි. තමාගේ ඇස තුලිනුයි තමා ඇසේ අනිත්‍යභාවය දකින්නේ. ඇස නිසා සකස් වුණා වූ විදීම් තුලිනුයි තමා විදීම් වල අනිත්‍යභාවය දකින්නේ. අන්න උතන තමයි පින්තුනි අචල සද්ධාව කියලා බුදුරජාණන් වහන්සේ දේශනා කරන්නේ. එයා ආයිමත් හැරෙන්නේ නැහැ. එයා හැරෙන්නේ නැත්තේ ඇයි? තමා තුලින් තමා දැන් ධර්මයේ දකින්නේ. තමා තුලින් ධර්මයේ දකින්න කෙනා ආපසු හැරෙන්නේ නැහැ පින්තුනි. සෝවාන් ඵලයට පත් වුණ කෙනා ආපසු හැරෙන්නේ නැහැ කියන්නේ තමා තුලින් එයා දැන් ධර්මයේ දකින්නේ. එහෙනම් කල්පනා කරන්න අමෝලිකා සද්ධාවෙන් ඔබ බැහැර වෙන්න, සද්ධාව කියන තැනට එන්න. සද්ධාවත් පින්තුනි විදර්ශනා නුවණින් දැකලා තමා තුලින් ධර්මයේ පංච උපාදානස්කන්ධයේ අනිත්‍යභාවය දකින්න තැනට එන්න ඕන පින්තුනි. එතන තමයි බුදුරජාණන් වහන්සේ දේශනා කරන අචල සද්ධාව කියන තැන. ආකාරවතී සද්ධාව, නොසැලෙන සද්ධාව එතනයි පින්තුනි. හැරෙන්නේ නැහැ, තමා තුලින් තමා දකින්නේ. ඊළඟ කාරණේ පින්තුනි ආරේකාන්ත සීලය. ආරේකාන්ත සීලයේදී බුදුරජාණන් වහන්සේ පින්තුන්ලාට ගිහි පින්තුන්ලාට දේශනා කරන්නේ ගිහි පින්තුන්ලාගේ නිත්‍ය වූ සීලය පංච සීලය. ඒක හොඳට තේරුම් ගන්න ඕනේ. පුළුවන් අවස්ථාවන් වලදී උපෝසක සීලයන්ට යන්න. නමුත් නිත්‍ය වූ සීලය තමයි පංච සීලය පින්තුනි. එනිසා හැම උදෑසනකම පන්සිල් සමාදන් වෙන්න, සමාදන් වුණා වූ සීලය ඇස් දෙක වගේ ආරක්ෂා කරගන්න කියලා බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා පින්තුනි. ඒ ආරක්ෂා කළා වූ සීලය ආවර්ජණය කරන්න කියලා බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා. මෙහෙම සීල් ආරක්ෂා කරගෙන ජීවත් වෙද්දී අපි මේ සීලේ තියෙන අනතුරුදායක භාවයක් තියෙනවා එක්තරා තැනකදී පින්තුනි. මොකද බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා මේ කාය කර්ම වචී කර්ම වලට වඩා මනෝ කර්මයි භයානක කියලා පින්තුනි. කාය කර්ම වචී කර්ම වලට වඩා මනෝ කර්ම බලවත් කියලා බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා. මෙන්න මෙතන පින්තුනි සීලේ භයානකකමක් තියෙනවා. දැන් ඔබ හිතන්න ඔබ ආජීව අට්ටමක සීලය සමාදන් වුණා කියලා. ඔබ ආජීව අට්ටමක සීලය සමාදන් වුණොත් කයෙන් සිදුවෙනා වූ අකුසල් තුනෙන් ඔබ වැළකෙනවා. මොනවද කයෙන් සිදුවෙන අකුසල් මොනවද? සතුන් මැරීම, සොරකම් කිරීම, කාමයේ වරදවා හැසිරීම. වචනයෙන් සිදුවෙනා වූ අකුසල් හතරෙන් ඔබ මිදෙනවා. මොනවද? මුසාවාදා, පිසුනා වාචා, පරුසා වාචා, සම්පප්පලාපා. දැන් කයෙන් සිදුවෙනා වූ වැරදි තුනෙනොත් මිදුණා, වචනයෙන් සිදුවෙනා වූ අකුසල් හතරෙන් මිදුණා. නමුත් බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා මේ කාය කර්ම වචී කර්ම වලට වඩා මනෝ කර්මයි බලවත් වෙන්නේ පිටුනේ. එහෙනම් මනෝ කර්ම කියන කාරණය මෙතනින් ආවරණය වෙලා නැහැ. සීලය නිසාම මනෝ කර්මයන් සකස් වෙන්න පුළුවන්. මනෝ කර්මයන් කියලා බුදුරජාණන් වහන්සේ දේශනා කරන්නේ මොකද්ද? අකුසල් මූලයන්. අකුසල් මූලයන් කියන්නේ ලෝභ, ద్వේෂ, මෝහ. දැන් ඔබ හිතන්න ඔබ 15ක පොයේ දාන සිල් සමාදන් වෙන්න යනවා. සිල් සමාදන් වෙලා ඔබ උපෝසක අටසීලයේ සමාදන් වෙනවා. අටසීල් සමාදන් වෙලා සිල්පද අට හොඳින් ආරක්ෂා කරනවා. සිල්පද අට හොඳින් ආරක්ෂා කරනකොට හවස් වෙනකොට පින්තුනේ ඔබ තුල කේන්තියක් සකස් වෙනවා මොකක් හෝ හේතුවක් නිසා. ද්වේෂයක් සකස් වෙනවා. දැන් ද්වේෂය සකස් වුණාට පස්සේ ඔබ බලනවා සමාදන් වුණා වූ සිල්පද අට දුර්වල වුණාද කියලා. දුර්වල වෙලාද? සිම්පදාට කැටිකද නැහැ. සතෙක් මැරෙන්නේ නැහැ, සොරකම් කළෙත් නැහැ, කාමේ වර්ධව ඇසුරෙත් නැහැ, බොරුවක් කිව්වෙත් නැහැ, ඒවා මොකුත් කිව්වේ නැහැ. නමුත් දැන් තමන්ට සතුටුයි. තමන් සතුටෙන් ගෙදර යනවා. මං අද සිල්පද ඔක්කොම රැක්කා කියලා. සිල්පද රැකිලා කියනවා හරි පින්වතුනි. නමුත් බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා මේ කාය කර්ම වචී කර්ම වලට වඩා මනෝ කර්මයි බලවත් වෙන්නේ කියලා. මනෝ කර්මයි බලවත් වෙන්නේ කියලා. එහෙනම් දැන් මේ සිල් සමාදන් වෙලා සිල්පවාරණය කරලා ගෙදර ගියාත් බලවත් වූ මනෝ කර්ම සිද්ධ කරගන්නේද ගෙදර යන්නේ? සිද්ධ කරගෙනයි ගෙදර යන්නේ. සමහරලාට අපි පොයේ සිල් ගන්න ගිහිල්ලා වාඩි වෙලා ඉන්නේ ඉඳ ප්‍රමාණයට අපි දුෂ්ණාම සකස් කර ගන්නවා. ලෝභ සිත් සකස් කර ගන්නවා. දාන ටික ගන්න යන වෙලාවේ ලෝභ සිත් සකස් කර ගන්නවා. කාගේ හරි වැරද්දක් දැක්කහම දේශ සිත් සකස් කර ගන්නවා. එහෙනම් පින්වතුනි සිල්පද පහව අට රැකගත්තා කාය කර්ම වචී කර්ම වලට වඩා බලවත් මනෝ කර්ම සිද්ධ කරගෙනයි අපි හැමදාම ගෙදර යන්නේ පින්වතුනි. ඒ නිසා හැම වෙලාවෙම සීලය කියන කාරණය දස කුසල් කියන තැනට අරගෙන යන්න ඔබ දක්ෂ වෙන්න ඕනේ. දස කුසල් කියන තැනට. එතකොට සිතින්, කයින්, වචනයෙන් සිදුවෙනා වූ සියලුම අකුසලයන්ගෙන් ඔබ ආවරණය වෙනවා. ඒ නිසා පංචශීලය සමාදන් වුණා. හැමදාම ලෝභ, ද්වේෂ, මෝහ සිතුවිලි ඇති වෙන්න දෙන්න එපා. සීලය නිසාම මේවා සකස් වීමේ ප්‍රවණතාවය වැඩි වෙනවා වර්තමාන පින්තුනි. ඒ නිසා කාය කර්ම, වචී කර්ම වලට වඩා මනෝ කර්ම කියන කාරණය බලවත්. ඒ නිසා මනෝ කර්මයන් සිද්ධ වෙන්න ඉඩ දෙන්න එපා පින්වතුනි. තෝ දෙවෙනි කාරණේ තමයි සීලේ තියෙන බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා සීලේ ආර සීලයක් හැටියට වඩන්න කියලා. ආර සීලය කියලා බුදුරජාණන් වහන්සේ දේශනා කරන්නේ සීලය විදර්ශනා නුවණින් දකින්න. සීලය විදර්ශනා නුවණින් දකින්න කියන කාරණය. මොකද දැන් මෙතනින් සද්ධා විතරක් වැඩික වැඩක් නැහැ. ඉන්ද්‍රිය ධර්මයන් පහ සම වෙන්න ඕනේ. ප්‍රඥාව මෙතනින් වැඩෙන්න ඕනේ පිටුතුනේ. ප්‍රඥාව වැඩෙන්න නම් සීලය විදර්ශනා නුවණින් දකින්න ඔබ දක්ෂ වෙන්න ඕනේ කියලා බුදුරජාණන් වහන්සේ කියනවා. සීලය විදර්ශනා නුවණින් දකින්නේ කොහොමද පිටුතුනේ? සීලය විදර්ශනා නුවණින් දකින්නේ සීල සමාදන් වෙනවා. සමාදන් වුණා වූ සීලය ආරක්ෂා කර ගන්නවා. ආරක්ෂා කළා වූ සීලය ආවර්ජනය කරනවා. ආවර්ජනය කරමින් සීලෙන් ලැබෙනා වූ ආනිසංසයන්ගේ අනිත්‍යභාවය දකිනවා. සීලෙන් ලැබෙනා වූ ආනිසංසයන්ගේ අනිත්‍යභාවය දකිනවා. ආනිසංසයන්ට බැඳෙන්නේ නැහැ පින්වතුනි. සීලෙන් ලැබෙන ආනිසංස මොනවද? මොනවද සීලෙන් ලැබෙන ආනිසංස? සුගතියේ ඉපදෙනවා. සිහිමුලා නොවි මැරෙනවා. කීර්තිරාගය පැතිරෙනවා. ඕන සබහවකට නොබියව යනවා. අප්‍රමාදී භාවයේ සකස් වෙනවා. ප්‍රමාද වෙන්නේ සතර පායන්ට වැටිලා. මේ කියන්නා වූ ආනිසංස නිත්‍යද අනිත්‍යද? අනිත්‍යයි. එහෙනම් සිල් රකිමින් අපි ප්‍රාර්ථනා කරන්නේ නිත්‍ය වූ දෙයක්ද අනිත්‍ය වූ දෙයක්ද? යමක් අනිත්‍ය නම් එතන දුකක්ද සැපක්ද? එහෙනම් අපි මෙච්චර කාලයක් සිල් රැකලා ප්‍රාර්ථනා කරලා කියන්නේ දුක. දැන් මං කිව්වා ඔබලා ගිය ජීවිතේ පන්සිල් ආරක්ෂා කළා කියලා. දැන් පන්සිල් රැක නිසා ඔබට දැන් මේ ජීවිතේ ආයුෂ වර්ණයේ සැපේ බලය ලැබෙනවා. නමුත් මේ ජීවිතේ ආයුෂ වර්ණයේ සැපේ බලය ගෙවිලා යනවා කියන්නේ මොකද්ද? සීලේ ආනිසංස ගෙවිලා යනවා. දැන් මෙහෙම ගිහිල්ලා අපි මැරෙන වෙලාවට කේන්තියක් ද්වේෂයක් සකස් වුණොත් අපි වැටෙන්නේ කොහාටද? සතර අපායට. එහෙනම් දැන් සීලෙන් වැඩක් වුණාද? නැහැ. මේ කෙටි කාලයක් ජීවත් වුණා පමණයි. එහෙනම් ඒ සංස්කාරයෝ අනිත්‍ය වෙනා යනවා. ඒ නිසා සීල සමාදන් වෙන්න. ඇස් දෙක වගේ සිල්පද පහ ආරක්ෂා කරගන්න. ආරක්ෂා කරගෙන සීලේ ආනිසංසවල අනිත්‍ය දකින්න පිණිස. සීල සමාදන් වෙලා අනාගතයේ දෙවියෙක් වේවා කියලා ප්‍රාර්ථනා කරන්න එපා. ඒ ප්‍රාර්ථනා කරොත් ඒ අනාගත පංච උපාදානස්කන්ධයක් ප්‍රාර්ථනා කරන්නේ. සීල සමාදන් වෙලා අනාගතයේ මිනිස්සෙක් වේවා, බ්‍රහ්මෙක් වේවා කියලා ප්‍රාර්ථනා කරන්න එපා. එහෙම ප්‍රාර්ථනා කළොත් ඔබ අනාගත පංච උපාදානස්කන්ධයක් ප්‍රාර්ථනා කරන්නේ. ඒ නිසා ප්‍රාර්ථනා කරන්නේ අනාගත පංච උපාදානස්කන්ධයක් නම් පින්වතුනි නැවත උපතක්මයි ඔබට සකස් වෙන්නේ. මෙවැනි උපත් කෝටි ප්‍රකෝටි ගණක් අපි දැන් සංසාරේ ලැබිලා තියෙනවා. දැන් මේ උපත සීමා කර ගන්නා වූ ගමනකටයි අපි යන්නේ. එනිසා සිල් සමාදන් වෙලා සීලය ආරක්ෂා කරගෙන පින්නතුනි හැම රාත්‍රියකම සීලේ ආනිසංසයන්ගේ අනිත්‍යභාවය දකිමින් ජීවත් වෙන්න. සිල් රැකලා මිනිස්සෙක් වේවා කියලා කැමැත්තක් සකස් වෙනකොට ඔබ සක්විති රජ වෙලා ඉඳලා සතර අපායට වැටුණ හැටි සිහිපත් කරන්න. සිල් රැකලා ඔබට දෙවියෙක් වේවා කියලා චිත්තයක් සකස් වෙනකොට සක්‍රියා වෙලා ඉඳලා ඔබ සතර අපායට වැටුණ හැටි සිහිපත් කරන්න. සිල් රැකලා ඔබට බ්‍රහ්මයෙක් වේවා කියලා චිත්තයක් සකස් වෙනකොට ඔබ රූපාවචර අරූපාවචර බ්‍රහ්ම ලෝකවල කල්ප ගණන් ඉඳලා ආයිම සතර අපායට වැටුණ හැටි සිහිපත් කරන්න පිණිසයි. ඒසා සීලේ නිසා අනාගත පංච උපාදාන ස්කන්ධයට බැඳෙන්න එපා. සිල් රකිමින් ආනිසංසයන්ගේ අනිත්‍යභාවය දකිමින් විදර්ශනා නුවණ කියන කාරණේම රැස් කර ගන්න පිණිසයි. සීලේ සංස්කාරයන්ගේ අනිත්‍යභාවය දකින මොහොතක් පාසා අපි තුල විදර්ශනා නුවණයි සකස් වෙන්නේ. විදර්ශනා නුවණයි සකස් වෙන්නේ. බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා සුනේත්‍ර කියලා ශාස්ත්‍රයේ කියනවා. මේ ඈත අතීතයේ ඉඳලා තියෙන පින්තුනි. මේ සුනේත්‍ර ශාස්ත්‍රවරයා අවුරුදු 7ක් සිල් ආරක්ෂා කරලා අවුරුදු 7ක් මෛත්‍රිය වඩලා කල්ප 100ක් මනුෂ්‍ය ලෝකෙට ඇවිල්ලා නැහැ පින්තුනි. කල්ප 100ක් මනුෂ්‍ය ලෝකෙට ඇවිල්ලා නැහැ. ඒ කල්ප 100ෙදී තිස්වතාවක් මහා ප්‍රඥා වෙලා කියනවා. තිස්සතාවක් සක්‍රියා වෙලා තියෙනවා පින්තුනි. නමුත් බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා මේසා අසිරියක් ලැබපු සුනේත්‍ර ශාස්ත්‍රවරයා තාමත් සතර අපායෙන් මිදලා නැහැ කියලා. අනාගතයේදී 15 වෙනි දීර්ඝ අබුද්ධෝත්පාද කාලවල වල මේ සුනේත්‍ර ශාස්ත්‍රවරයා ආයිමත් සතර අපායට වැටෙනවා කියලා බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා පින්තුනි. ඇයි මේ අනතුර පින්තුනි? සුනේත්‍ර ශාස්ත්‍රවරයා ආර්ය සීලය ගැන අඳුනගෙන හිටියේ නැහැ. එනිසා ආර්ය සමාධියක් ආර්ය ප්‍රඥාවක් සකස්ුනේ නැහැ. මොකද ආර්ය සීලය කියන්නේ පින්තුනි සීලය විදර්ශනා නුවණට ලක් කරනවා. සීලේ ආනිසංසයන්ගේ අනිත්‍යභාවය දකිනවා. භවයට බැඳෙන්නේ නැහැ පින්තුනි. අන්න එතනම විදර්ශනා නුවණයි සකස් වෙන්නේ කියලා බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා. ඊළඟ කාරණේ පින්තුනි සීලය ගැන කියද්දී අපි සිල් ආරක්ෂා කරන්න ඕනේ හැම වෙලාවෙම අප කෙරෙහි අනුකම්පාවෙන්මයි පින්තුනි. ලෝකයාට පේන්න නෙමෙයි, ලෝකයාගෙන් ලබුණු ගන්න නෙමෙයි, අම්මා තාත්තව සතුටු කරන්න, ගමේ පන්සලේ නායක ස්වාමීන් වහන්සේව සතුටු කරන්න නෙමෙයි, තමා කෙරෙහි අනුකම්පාවෙන් තමා සිල් සමාදන් වෙන්න ඕනේ පින්තුනි. මොකද පින්තුනි අප්‍රමාණ භයානක සතර අපායක් තියෙනවා. මේ මැරෙන සත්වයන්ගෙන් පින්තුනි බහුතරය මේ සතර අපායන් තමයි වැටෙන්නේ කියලා බුදුජානන් වහන්සේ දේශනා කරනවා. එහෙනම් මේ සතර අපායේ බිය දකිමින්මයි ඔබ සිල්පද පහ ආරක්ෂා කරගන්න ඕනේ. මොකද පින්තුනි ජෝරිය කියන කාරණය තීන්දුව දෙන්නේ තමා තුලින්මයි. ලෝකයානේ මේ තීන්දුව දෙන්නේ පින්තුනි. තමා තුල ජෝරි සභකෙයින් පස් දෙනෙක් ඉන්නවා. ඒ ජෝරි සභකෙයින් පස් දෙනාම තමා තුලයි සකස් වෙන්නේ පින්තුනි. මේ ජෝනි සභිකය පස් දෙනා කොයින වෙලාවකවත් එකම පේටියකට වාඩි වෙලා නැහැ. එක පුටුවයි මෙතන තියෙන්නේ පින්තුනි. මේ ජෝනි සභිකය පස් දෙනා තමයි පස්ස වේදනා සංඥා සංකාර විඥාන කියන ජෝනි සභිකය පස් දෙනා. පස්සේ කියන ජෝනි සභිකයා ඉස්සෙල්ලාම වාඩි වෙනවා. පස්සේ කියන ජෝනි සභිකයා නැගිටලා ගියාට පස්සේ වේදනාව කියන ජෝනි සභිකයා එතන වාඩි වෙනවා. වේදනාව කියන ජෝනි සභිකයා නැගිටලා ගියාට පස්සේ සංඥාව කියන ජෝනි සභිකයා වාඩි වෙනවා. සංඥාව කියන ජෝනි සභිකයා නැගිට්ටට පස්සේ චේතනාව කියන ජෝනි සභිකයා වාඩි වෙනවා පින්තුනි. චේතනාව කියන ජෝනි සභිකයා තමයි තීන්දුව දෙන්නේ. තීන්දුව දෙන්නේ චේතනාව කියන ජෝනි සභිකයා. චේතනාව කියන ජෝනි සභිකයා තීන්දුව දීලා නැගිටලා ගියාට පස්සේ විඥාණය කියන ජෝනි සභිකයා තීන්දුව ක්‍රියාත්මක භාවයට පත් කරනවා පින්තුනි. එමනම් ජූරිය තියෙන්නේ තමා තුලයි. තීන්දුව දෙන්නේ තමා තුලෙමයි පින්තුනි. එහෙනම් තමා කෙරෙහි අනුකම්පාවෙන් තමා කෙරෙහි බියෙන් තමයි සීලය තමන් සමාදන් වෙන්න ඕනේ. මොකද එක මහත්ෙක් හිටියා පින්තුනි. එයා හොඳ ධනවත් මහත්ෙක්. ඒ ධනවත් මහත්යා සමාජය තුල ජීවත් වුණේ සැබෑම සිල්වතෙක් විදිහට පින්තුනි. එයා කොතනකවත් දුස්සීලයි කියලා දකින්න දෙයක් එයාගේ කොතනකවත් තිබ්බේ නැහැ. සැබෑම සිල්වත් ජීවිතයක් මේ කෝටිපති මහත්තයා ගත කළේ. මේ කෝටිපති මහත්තයා සැබෑ සිල්වත් ජීවිතයක් ලෝකෙට පේන්න ගත කරලා මේ මහත්තයා මිය පරලව යනවා පින්තුනි. මිය පරලව ගියාට පස්සේ එයාගේ දරුව ඇවිල්ලා ස්වාමීන් වහන්සේලාට කියනවා, අපේ තාත්තා මැරුණාට පස්සේ සුදු සරමක් සුදු කමිසයක් ඇඳලා රැයට අපේ වත්තේ ඇවිදිනවා අපි දැක්ක කියලා. රැයට අපේ දොරකඩ හිටගෙන ඉන්නවා අපිට පේනවා කියලා. මෙහෙම කිව්වට පස්සේ අපි දන්න එක්තරා ස්වාමීන් වහන්සේ නමක් උතුම් සමාධියෙන් අරමුණු කරල් බලනවා, මේ මැරිච්ච මේ කෝටිපති මහත්තයා කොහෙද නැවත උපතක් සකස් කරගන්න කියන කාරණය පින්වතුනි. ඒ වෙලාවේ ස්වාමීන් වහන්සේ උතුම් සමාධියෙන් දකින්නේ විශාල වතුර තටාකයක් උන්වහන්සේ දකින්වලු සමාධියෙන් පින්වතුනි. ඒ වතුර තටාකයේ තියෙන ජලය කළුම කළුපාට ජලයක්, අපුල කළුපාටක්, වැස්ස වෙලාවට කාන් හොදලා උතුරල යනවා වගේ කළුපාට අපුල ජලයක් තමයි මෙතන තිබිලා තියෙන පින්වතුනි. ඔබ හිතන්න මේ කළු ජල තටාකය ගින්දර දාලා රත් කරනවා. ගින්දර දාලා රත් කරනකොට මොකද වෙන්නේ? මේ ජල තටාකයෙන් දුම් දානවා, වතුරෙන් දුම් නගිනවා. තව තව ගින්දර දාලා රත් කරනවා. තව තව ගින්දර දාලා රත් කරනකොට ජෑම් කෙටි ප්‍රමාණයට බුබුලු නගිනවා පින්වතුනි. තව තව ගින්දර දාලා රත් කරනවා. එතකොට දෙහි කෙටි ප්‍රමාණයට බුබුලු නගිනවා. තව තව ගින්දර දාලා රත් කරද්දී බෙලි කෙටි ප්‍රමාණයට ගොජ ගොජ ගාලා උතුරනවා පින්වතුනි. දැන් මේ ස්වාමින් වහන්සේගේ දර්ශනය වෙන්නේ බෙලි කෙටි ප්‍රමාණයට ගොජ ගොජ ගලා උතුරු වෙන අර කළුපාට ජල තටාකයේ පින්වතුනි. ඒ කියන්නේ ලොහකුඹු නිරේ පින්වතුනි. බලන්න දැන් මේ මහත්තයා කොහෙද ගිහිල්ලා උපත්තියක් ලබලා තියෙන්නේ? ලොහකුඹු නිරේ. නමුත් මේ ස්වාමින් වහන්සේටත් මේක දැන් ප්‍රශ්නයක් වෙලා. මේසා සමාධියේ ඉස්සරහා සිල්වතෙක් හැටියට ගත කරපු මේ මහත්තයා මේසා දරුණු තැනකට ගියේ කොහොමද කියන ප්‍රශ්න ස්වාමින් වහන්සේටත් ඇති වෙලා. ඒ වෙලාවේ මේ ස්වාමින් වහන්සේලා හොයලා කියනවා, මේ මහත්තයාගේ ප්‍රකට ජීවිතය වගේම අප්‍රකට ජීවිතයකුත් තිබුණාද කියන කාරණය. අන්න එතනදි තමයි දකින්නේ මේ මහත්තයාගේ ප්‍රකට ජීවිතය වගේම අප්‍රකට ජීවිතයකුත් තිබුණා කියන කාරණය. ඒ අප්‍රකට ජීවිතය ලෝකෙට පෙන්වුවේ නැහැ, ප්‍රකට ජීවිතේ පමණයි ආලෝකෙට පෙන්වුවේ. අප්‍රකට ජීවිතයේ හොයලා බලනකොට දැඩි ආකාරයෙන් කාමයේ වර්ධවා හැසිරෙච්ච කෙනෙක්, විකෘති ආකාරයෙන් කාමයේ වර්ධවා හැසිරෙච්ච කෙනෙක්, යంత్ర මන්ත්‍ර ගුරුකම් අධිහුණියන් කියන මේ චිරස්තීන ධර්ම තිරිසන් ධර්ම දැඩි ආකාරයෙන් ජීවිතය තුළ තිබ්බ කෙනෙක් වෙනතුනි. දැන් එයා ඉන්න තැන සාධාරණද අසාධාරණද? සාධාරණයි. ජූරියදී ඉන්නේ කා තුළද? තමා තුළයි. දැන් ප්‍රකට ජීවිතයක් අප්‍රකට ජීවිතයක් දෙකක් තිබ්බා, පෙන්නුවේ ප්‍රකට ජීවිතය විතරයි. එයා හිතුවා තීන්දුව දෙන්නේ ලෝකෙයි තීන්දුව දෙන්නේ කියලා, සමාජයයි තීන්දුව දෙන්නේ කියලා එයා හිතුවේ. අවසානයේ තීන්දුව ප්‍රකාශනයේ කොතනින්ද? තමා තුළයි. ජූරිය තීන්නේ තමා තුළයි. ජූරිය සකස් වෙන්නේ තමා තුළයි. තීන්දුව ප්‍රකාශයටපත් වෙන්නේ චේතනාව කියන ජූරි සභිකයයි තීන්දුව දෙන්නේ පිටුනි. චේතනාව කියන ජූරි සභිකයා තීන්දුව දෙද්දී විඥාණය කියන ජූරි සභිකයා ලොහකුඹු නිරේ උපත සකස් කළා දුන්න පිටුනි. තීන්දුව ක්‍රියාත්මක භාවයටපත් වෙනවා. එහෙනම් තමා කෙරෙහි අනුකම්පාවෙන් සතර අපාය කෙරෙහි බිය සකස් කරගනිමින් සිල්පද පහ ආරක්ෂා කරගන්න දක්ෂ වෙන්න ඕනේ පිටුනි. එහෙනම් පළවෙනි කාරණේ මං කිව්වා දෙනුවන් කෙරෙහි ඇතන සද්ධාව, දෙවෙනි කාරණේ සීලය ආර සීලය, තුන්වෙනි කාරණේ පිංගතුනි පංච උපාදාන ස්කන්ධය අනිත්‍යභාවය. පංච උපාදාන ස්කන්ධය අනිත්‍යභාවය කියලා බුදුරජාණන් වහන්සේ දේශනා කරන්නේ මේ රූප වේදනා සංඥා සංකාර විඥානයන්ගේ අනිත්‍යභාවය පිංගතුනි. මම දැන් මේ දේශනේදී මතක් කළා සද්ධාව තුලින් කොහොමද පංච උපාදාන ස්කන්ධයේ අනිත්‍යභාවය වඩන්නේ කියලා, සීලය තුලින් කොහොමද පංච උපාදාන ස්කන්ධයේ අනිත්‍යභාවය වඩන්නේ කියලා මම තේරුම් කළා. එහෙමනම් මම මතක් කළා මේ ඇස තුලින් ඇසෙන් දකින රූපය තුලින් පස්සේ වේදනාව තුලින් කොහොමද පංච උපාදාන ස්කන්ධයේ අනිත්‍යභාවය දකින්නේ කියලා. ඒ නිසා පින්තුනි නිරතුරුවම මේ රූපයේ අනිත්‍යභාවය දකිමින් ජීවත් වෙන්න. ඒ කියන්නේ මේවෙන් පලා යන්න කියලා බුදුජානන් වහන්සේ දේශනා කරන්නේ නැහැ. පිරිසිදුව ඉන්න, ලස්සනට අඳින්න, ලස්සනට ජීවත් වෙන්න. යුතුයකම් ඉටු කරන්න දුවආදරුව පෝෂණය කරන්න සියලු දේ කරන්න. දැන් විසාකාවේදී විසාකාවර මේල පළඳනාවුත් පළඳගෙන හිටියේ පින්මතුනේ සෝවාන් වෙලා. ඒ නිසා මෙතනදි මේ මාර්ගය යනකොට අපිරිසිදුව ඉන්නේ එහෙම නැත්නම් අනිත්‍යයි කියලා ජරාවට ඉන්න කාරණයක් නැහැ. ඒවා මෝහය පින්මතුනේ. ලස්සනට අඳින්න ලස්සනට ඉන්න ලස්සනට ජීවත් වෙන්න ජීවත් වෙමින් මේ ස්වභාවයන්ගේ අනිත්‍යභාවය දකින්න ඉන්න. මොකද සෝවාන් කෙනාගේ අත්හැරීම කියන්නේ අර විසාකාව තුල තිබුණා වූ අත්හැරීම. විසාකාව එක්තරා අවස්ථාවක පූර්වාරාමයට යනවා. එයා යම් පළඳනාවක් පැනගෙන තමයි පූර්වාරාමයට යන්නේ. දැන් බුදුරජාණන් වහන්සේගෙන් බණ අහන්න ඉස්සෙල්ලා එයා මේ පළඳනාව ගලවලා මේසෙ අපුඩ තියලා තියෙනවා. නමුත් ධර්මයේ ශ්‍රවණය කරලා අර තියෙනා වූ ධර්මයේ ආස්වාදය නිසාම මේ පළඳනාව නැවත අරගෙන ඉන්න අමතක වෙනවා. සේවිකාවටත් අමතක වෙනවා මේ කාරණේ. විසාකාව සිටුමැදුරට ඇවිල්ලා අහනවා සේවිකාවගෙන් ඔබ අර පළඳනාව අරගෙන ආවද කියලා. ඒ වෙලාවේ විසාක සේවිකාව කියනවා නෑ සිටුතුමනි මට ඒක ගේන්න අමතක වුණා කියලා. ඒ වෙලාවේ විසාකාව කියනවා ඔබ පූර්වාරාමයට යන්න. ගිහින් ආනන්ද ස්වාමීන් වහන්සේ මේ පළඳනාව ආරක්ෂාව සඳහා අරන් තියලා තියෙනවා නම් එහෙම නැත්නම් කවුරුන් හෝ ස්වාමීන් වහන්සේ නමක් මේ පළඳනාවට අත තියලා තියෙනවා නම් මේ පළඳනාව සාසනයට පූජා කළා කියලා කියලා ඉන්න. බලන්න එතනයි අතහැරීම කියන්නේ. කවුරුන් හරි ස්වාමීන් වහන්සේ කෙනෙක් මේක ආරක්ෂාවට අරන් තිබ්බනම් සිටු දේවිය ආයිමත් ආපුවාම දෙන්න කියලා ස්වාමීන් වහන්සේ කෙනෙක් මේකට අත තියලා තිනවා. ඒ නිසා මේක සාසනයට පූජා කළා කියලා කියලා ඉන්න. ඒක තිබ්බේ විදිහට මේ සිවුද තියෙනවා නම් ඔබ ඒක කියලා නැවත අරන් ඉන්න කියලා කිව්වා. අන්න බලන්න අතහැරීම කියන දේ එකයි. එයා ඕන වෙලාවක දක්ෂයි කොයිසම් වටිනා දෙයක් වුණත් සංඝයා උදෙසානේ මේ අතහැරීම උදෙසා අතහරින්න පින්නතුනේ. එතන තමයි අතහැරීම. ඔබ පන්සලට යනවා. පන්සලට ගිහිල්ලා සෙරෙප්පු දෙක ගලවලා තියෙනවා. එනකොට සෙරෙප්පු දෙක නැහැ. සෙරෙප්පු දෙක නැත්තම් පින්නතුනේ ඔබ ඒක එතනින් අතහරින්න දක්ෂ වෙන්න ඕන. ඔබ ගත්ත කෙනා හොය හොයා ඉදිනවා නම් මෙහා ස්වාමීන් වහන්සේට දොස් කියා ඉදිනවා නම් අනිත් මිනිස්සුන්ට දොස් කියා ඉදිනවා නම් කවදාක්වත් පින්වතුනේ ඔබට මේ ගමන ඉස්සරහට යන්න බෑ. ඒ නිසා අර විසාකාව තුල තිබුවත් කරේ ඔබ ඉගෙන ගන්න. සංඝයා අත කියලා නම් ඒක සාසනයටයි ඒක මට එපා. ඒක සාසනයට. ඒ අතහැරීමේ ශක්තිය ආර කියන අපි මුතුනේ. ඒ තැනටයි අපි මේ ගමන ඉස්සරහට යන්න ඕන. එනිසා නිරතුරුවම මේ ඇස අනිත්‍යයි කියලා දකමින් ජීවත් වෙන්න. ආයතන හැටියට මේ රූපේ අනිත්‍යභාවය දකින්න. ඇස කන නාසය දිව ශරීරය මනස හැටියට මේ රූපේ අනිත්‍යභාවය දකමින් ජීවත් වෙන්න. සතර මහා ධාතු හැටියට පඨවි ආපෝ තේජෝ වායෝ හැටියට මේ රූපේ අනිත්‍යභාවය දකමින් ජීවත් වෙන්න. දෙක කුණුපේ හැටියට මේ රූපේ අනිත්‍යභාවය දකමින් ජීවත් වෙන්න පිණිසුනි. පැයක්ද පුළුවන් පැය භාගයක්ද පුළුවන් විනාඩි පහක්ද පුළුවන් හැකි ආකාරයකින් ඔබේ සංඥාව දකමින් ජීවත් වෙන්න. මොකොත්ම බැරි කෙනා රැයට නිින්දට ගිහිල්ලා කොට්ටේ ඔළුවට තියාගත්ත වෙලාවේ මේ රූපේ අනිත්‍යභාවයේ මොහොතේ හරි දකමින් ජීවත් වෙන්න පිණිසුනි. එහෙමත් බැරි නම් අනිත්‍යයි කියන වචනේ අර්ථයක් ඇතුව ගෞරවයෙන් මුමුණමින් ජීවත් වෙන්න මෙනෙහි කරමින් ජීවත් වෙන්න පිණිසුනි. ඒකත් ඔබට ශක්තියක් වෙනවාමයි. එහෙනම් මුලින්ම මොකද්ද පෙරුවන් කෙරේ යදන සද්ධාවයි මුල් වෙන්නේ. දෙවැනි ආරකාන්ත සීලයයි මුල් වෙන්නේ. තුන්වෙනිව මේ රූප වේදනා සංඥා සංකාර විඥානයන්ගේ අනිත්‍යභාවය දකමින් ජීවත් වෙන. එතනදී මුල් වෙන්නේ පින්වතුනි රූපේ අනිත්‍යභාවයයි. පංච උපාදානස්කන්ධයේ මුල්ම උපාදානස්කන්ධයේ රූප උපාදානස්කන්ධය. රූපයේ ඇසුරෙනුයි පින්වතුනි රූපයේ කෙරෙහි තෘෂ්ණාව නිසායි අපි වේදනා සංඥා සංකාර විඥානයන් සකස් කරගන්නේ. රූපයේ කෙරෙහි තෘෂ්ණාවෙන් සිඳුනනා වේදනා සංඥා සංකාර විඥාන ගැන හිතන්න යන අවශ්‍යතාවයක් නැහැ. ඉබේ මේවා අවබෝධ වෙලා පින්තුනේ. එහෙනම් පහක් ගැන හිතන්න යන්න ඕනේ නැහැ. රූපය කියන එක කාරණේ ඔබ අවබෝධ කරගත්තා නම් ඔබ පංච උපාදානස්කන්ධයම අවබෝධ කරගත්ත වෙනවා පින්තුනේ. එහෙනම් නිරතුරුවම මේ රූපේ අනිත්‍යභාවය දකමින් ජීවත් වෙන්න. ඒ වගේමයි මේක මාර්ගයක් කියන කාරණේ දකින්න ඕනේ. මොකද්ද මේ මාර්ගය? ආරෂ්ඨාංගික මාර්ගය. ආරෂ්ඨාංගික මාර්ගයේ සම්මා සතිය කියන දේ බුදුරජාණන් වහන්සේ පනවන්නේ කීවෙනි කණ්ඩද? කීවෙනි කණ්ඩද? හත්වෙනි තැනට. ඇයි බුදුරජාණන් වහන්සේ හත්වෙනි තැනට සම්මා සතිය පනවන්නේ? සම්මා සතිය කියන්නේ මේ මුල් කාරණා හයේම ඵලය. මේ මුල් කාරණාවේ ඵලය තමයි සම්මා සතිය කියන්නේ. මේ මුල් කාරණාවෙන් තොරව කවදාකවත් සම්මා සතියක් වෙඩෙයිද? නැහැ. සම්මා දිට්ඨි සම්මා සංකප්ප වාචා කම්මන්තෝ ආජීවෝ වායෝමෝ කියන මේ කාරණාවේ ඵලය තමයි සම්මා සතිය. සම්මා සතිය වැඩෙන්න නම් මේ කාරණාවේ තමා තුලින් වැඩිලා තියෙන්න ඕනේ පිණුතුනි. සතිය නෙමෙයි මෙතෙන්ට අපිට අවශ්‍ය වෙන්නේ. සතිය අවශ්‍යයි සම්මා සතිය උදෙසා. නමුත් සතියයි සම්මා සතියයි කියන්නේ අහසයි පොළොවයි වගේ වෙනස් දෙකක් පිණුතුනි. ඒක හොතර තේරුම් ගන්න ඕනේ. වර්තමානයේ හුඟ කෙනෙක් මේ සතිය කියන කාරණේ පසුපසට යන්නේ. සම්මා සතිය කියන කාරණේ දකින්නේ නැහැ. සතිය කියන කාරණය පල්ලියක ඉන්න මහත්ෙක් තුල තියෙන්නත් පුළුවන්. සතිය කියන කාරණය කෝවිලක ඉන්න මහත්ෙක් තුල තියෙන්නත් පුළුවන්. නමුත් වෙනතුනේ සතිය නෙමේ අපිට වැදගත් වෙන්නේ සම්මා සතියයි. මොකද සතිය තුල හැම වෙලාවෙම තෘෂ්ණාව හැඟවිලා කියනවා පින්නතුනේ. තෘෂ්ණාව සැඟවිලා කියනවා අපිට ප්‍රකට නැහැ. දැන් ඔබ හිතන්න හරකෙක් ඉන්නවා මෙතන. ඒ හරකාව අපි ලෙහෙල දැම්මොත් එයා මොකද කරන්නේ? වටේම තියෙන ගොයන් පැල ටික කනකොල ටික කනවා. එයා වල්ලලා මීටර 10ක කඹයකින් බඳිනවා. දැන් මොකද වෙන්නේ? එයා කන්නේ මීටර 10 ප්‍රමාණය. මීටර 10 කඹේ අයින් කරලා මීටර 5 කඹයකින් බඳිනවා. දැන් මොකද වෙන්නේ? මීටර 5 ප්‍රමාණය. මීටර 5 කඹෙත් අයින් කරලා දැන් එයා කනුවට බෙල්ල කියලා බඳිනවා. දැන් කොහෙවත් යනවද? අන්න සතිය පිටුනේ. කනුවට බෙල්ල කියලා බැඳලා ඉන්නේ. දැන් එයා කොහෙවත් යන්නේ නැහැ. නමුත් එයා කනුවට බෙල්ල කියලා බැඳලා තිබ්බත් වටේ තියෙන කෙහෙල් පැල දිහා ගොයන් පැල දිහා දකිමින් කෙල දිල දිල තමයි ඉන්නේ. කඹේ කඩා ගන්න කොහොමද කියලා හිතමින් තමයි. තෘෂ්ණාව අඩු වෙලාද? නැහැ. ඇයි තෘෂ්ණාව අඩු උනේ? මේ මුල් මාර්ගාංග 6 වැඩුනේ නැහැ. සම්මා සතිය කියන්නේ පිංගතුණි මේ මුල් මාර්ගාංග 6 වැඩිම තුලයි මේ සම්මා සතිය සකස් වෙන්නේ. සම්මා සතිය දිත්‍යා මේ කනුවට බැඳලා තමයි තියෙන්නේ. කනුවට යා බැඳිලා හිටියත් එයා වටේ තියෙන ගොයන් පෙළ කෙහෙල් පෙළ දිහා දැකලා කෙලගිරින්නේ නැහැ. කඹේ කඩා ගන්න හදන්නේ ඇයි? තෘෂ්ණාව අඩු වෙමින් එයා පල්ලෙහාට යන්නේ. පංච උපාදාන ස්කන්ධයේ අනිත්‍ය දකිමිනුයි යා පල්ලෙහාට ගමන් කරන්න පිංගතුණි. එහෙනම් මේ මාර්ගය කියන්නේ ආරෂ්ඨාංගික මාර්ගය කියන කාරණේ දකින්න ඕනේ. ආරෂ්ඨාංගික මාර්ගය කියන්නේ මොකද්ද? තෙරුවන් කෙරෙහි වූ සද්ධාවත් සීලේ පරිපූර්ණ භාවයත් පිංගතුණේ පංච උපාදානස්කන්ධයේ අනිත්‍ය භාවයත් කියන අර්ථයමයි. ඒ නිසා මෙන්න මේ කාරණා තුන ඔබ ජීවිතයෙන් වඩන්න දක්ෂ වෙන්න ඕනේ. ඊළඟට උතරින් මම ඔය සතර පායේ මිදීමට අවශ්‍ය කතාව නවත්වනවා. ඊළඟට දැන් තව කාරණයක් කියනවා. මොකද ගිහි පින්වතුන්ලා තුල ලොකු බලාපොරොත්තුවක් තියෙනවා පින්කලො සුගතියට යන්න පුළුවන් කියලා. දැන් වර්තමාන සමාජයේ හුඟක් දෙනෙක් කොතන තමයි හිතාගෙන ඉන්නේ? පින්කලො කොහරද යන්නේ? සුගතියට යනවා. පව්කලොත් කොහරද යන්නේ? දුගතියට. නමුත් බුදුරජාණන් වහන්සේ කොතනකවත් දේශනා කරන්නේ නැහැ පින්කලො සුගතියට යනවා පව්කලො දුගතියට යනවා කියලා. බුදුරජාණන් වහන්සේ දේශනා කරලා නැහැ. නමුත් වර්තමාන සමාජයේ උතන තමයි හිත පිහිටලා ඉන්නේ පින්වතුනි. බුදුරජාණන් වහන්සේ දේශනා කරන්නේ උපාදාන පත්‍යා භව. උපාදානයේ භවය සකස් කරන්නේ. උපාදානයේ කවුද සකස් කරන්නේ? තෘෂ්ණා පත්‍යා උපාදානං. මෙන්න මෙතනයි බුදුරජාණන් වහන්සේ දේශනා කරන්නේ. පින්කලා කියලා සුගතියට යනවා පව්කලා කියලා දුගතියට යනවා කියලා බුදුරජාණන් වහන්සේ කියන්නේ. දැන් එක මහත්ෙක් හිටියා මේ සමාධි ජීවත් වෙච්ච, එයා කෝටිපති මහත්ෙක්. හැම පෝය දාටම 100 දානකට එයා දන් දෙනවා. හැම පෝයෙම 100 දානකට දන් දෙනවා. පන්සලක ආරණ්‍යක වැඩක් කිව්වොත් එයා ඒ සියලු දයක්ම කරලා දෙනවා. සුදු ඇඳුමක් විතරයි ඇන්දේ, පාට ඇඳුමක් කවදාකවත් ඇන්දේ නැහැ. සිගරට් එකක් මත්පැන් ටිකක් කවදාකවත් එයා බිව්වේ නැහැ. නමුත් එයාට කල්යාණ මිත්‍රාශ්‍රේ සද්ධර්ම ශ්‍රවණේ ඉච්චර ලැබුණෙත් නැහැ. වටිනා ජීවිතයක් ගත කළේ පිටු. මේ මහත්යා ජීවත් වෙලා මැරෙනවා. අවුරුදු 90ක් විතර ජීවත් වෙලා මැරුණාට පස්සේ දැන් පාසකූල වෙලා, එදා මම ගිහි කෙනෙක්. පාසකූල වෙලාවේදී ගමේ පන්සලේ ගමේ ඉන්න නායක ස්වාමීන් වහන්සේලා ඔක්කොම වැඩම කළා මේ මරණයට. වැඩම කළා. දැන් ගමේ පන්සලේ නායක ස්වාමීන් වහන්සේ අනුශාසනාව කරනවා. අනුශාසනාව කරද්දී මේ නායක ස්වාමීන් වහන්සේ මොකද්ද කිව්වේ? මේ මහත්යාට පින් අවශ්‍ය නැහැ. ඒ තරමටම මේ මහත්යා පින් කරගත්ත ජීවිතේ. මෙයා දෙවියෙක් මිසක් වෙන කවුරුත් වෙලා නම් උපත්ති ලැබන්නේ නැහැ කිව්වා. අර ගිහි ගුණකතනය කරපු මහත්යා මොකද්ද කිව්වේ? විමින් යන කූඹියෙක්ගෙන් ඇහුවොත් මේ මහත්යාගෙන් වැරද්දක් සිද්ධ වෙලාද කියලා කූඹියා කියයි කිව්වා වරදක් සිද්ධ වෙලා. එහෙනම් කූඹියෙකුටත් වරදක් කරලාද? දැන් කොහෙද මේ මහත්යා ඉපදෙන්න ඕනේ? සුගතියේමයි. නමුත් එදත් මම ගිහි කෙනෙක් හැටියට අනේ සාදු සාදු කියලා සාදු පාර දුන්නා. මොකෝ මගේ යාළුවා මෙවැනි තැනක ඉපදුනායි කියලා දැන් අහිනකොට. මොකද වර්තමානයේ පින්වතුනි පාංශකූල පොළවල් වල මරණය විග්‍රහ වෙන්නේ ওই ක්‍රමයටමයි. ওই ක්‍රමයටමයි අපේ අභාග්‍යයටමයි මේ දේවල් වෙන්නේ. නමුත් අපි ගන්න ස්වාමින් වහන්සේ කෙනෙක් පසු කාලීනව සමාජයෙන් අරමුණු කරලා බලලා තියෙනවා අර මියගිය මහත්යා නැවත උපතක් ලබා ගත්තේ කොහේද කියන කාරණය පින්වතුනි. ඒ වෙලාවේ ස්වාමින් වහන්සේ උතුම් සමාධියෙන් දකින්වලු ඒ මහත්යාට අයිති වෙලා තිබ්බ කෝටි ගාණක් වටින ඉඩමක මේ කම්බුලට අත තියාගත්ත පරදත්ත රූප ජීවි ප්‍රේතෙක් හැටියට ඉපදිලා ඒ පැත්තේ ඉඳන් මේ පැත්තට ඇවිත් ඉන්නවා. කොහාටද ගිහිල්ලා තියෙන්නේ? සතර පහයක උපාදාන පච්චයා බව. උපාදානයේ සකස් කළ දෙන්නේ තෘෂ්ණාව විසින්. මැරෙන වෙලාවේ ආ තෘෂ්ණාවෙන් බැඳෙන කුමක් කෙරෙහිද? ඉඩකඩම්. පින උපාදානය උනේ නැහැ. පින උපාදානය වුණා නම් එයා දෙවියෙක්. ඒක හරි. නමුත් බහුතරයේ සමාජය අද උපාදානයේ තෘෂ්ණාව බැඳලා තියෙන්නේ දේපල ඉඩකඩම් දුවාදරුව කෙරෙහි. මැරෙන වෙලාවේ තෘෂ්ණාව සකස් වුණේ ඉඩකඩම් කෙරෙහි. අන්න පිංගතුනි ඒ ඉඳෙනමින් පරදත් රූප ජීවියෙන් බඩපත් වෙලා ඉපත් වෙලා. පරදත් රූප ජීවි කියන්නේ പ്രേත ලෝකයේ ඉන්න ඉහළම പ്രേතයා. പ്രേත ලෝකයේ කියන්නේ පිංගතුනි හරි අපුල තැන. අකුසලයන් වැඩි වෙන්න പ്രേතයාගේ විකෘතීන් වැඩි කියලා බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා. නමුත් මේ විකෘතීන්ගෙන් බහුල പ്രേත ලෝකයේ පරදත් රූප ජීවි പ്രേතයා තමයි ඉහළම പ്രേතයා පිංගතුනි. ඉහළම කෙනා. පරදත් රූප ජීවි പ്രേතයක් කියලා කියන්නේ අලුත් සුදු සාරියක් සුදු හැට්ටයක් ඇඳලා ඉන්න කොණ්ඩේ කඩා දාපු කාන්තාවක් දකින්නේ පරදත් රූපී പ്രേතයක් පිණුතුනි. අලුත් සුදු සරමක් සුදු කමිසයක් ඇඳලා ඉන්න කෙනෙක් දකින්න ඒ පරදත් රූප ජීවි പ്രേතයක් පිණුතුනි. ඇයි ඇඳුම් පැළඳුම් ලැබුණා හොඳ ශරීරයක්? කුමක් නිසාද ඒව ලැබුණේ? කළා වූ පින නිසා. අර මහත්යා පින් කළා. නමුත් තෘෂ්ණාව සකස් වුණේ ඉඩකඩම් කෙරේ. තුෂ්ණාවට අදාළව ඉඩකඩම් කෙරේ උපාදානයේ සකස් වෙලා භවයේ එතන සකස් වෙනකොට පින ඇවිල්ලා විපාක දුන්නා පරදත් රූප ජීවි പ്രേතෙක් හැටියට. දැන් බලන්න එහෙනම් පින කළා කියලා වැඩක් වුණාද එතනදී මහත්යාට? තව අම්මා කෙනෙක් හිටියා. ඒ අම්මා දරුව හත් දෙනෙක් විතර ඉන්න අම්මා කෙනෙක්. අවුරුදු 50ක් එක දිගට පන්සලට දන් දුන්න අම්මා කෙනෙක්. සිල්පද පා හොඳින් රැක්ක අම්මා කෙනෙක්. මේ අම්මා මැරෙනවා පිටුනි. මැරිලා ගිහිල්ලා කොහෙද උප්පත්තිය ලබන්නේ? ඒ නිවසේම පරදත් රූප ජීවි പ്രേතියක් බවට පත් වෙනවා. ඇයි මේ පරදත් රූප ජීවි പ്രേතියක් බවට පත් වෙන්නේ? මැරෙන වෙලාවේ උපාදානයේ සකස්ුනේ කුමක් කෙරෙහිද? අර කසාද බැඳලා හිටියේ නැති ගෑනු දරුවෝ 3 දෙනා කෙරෙහි. අම්මා කෙනෙකුට කවදාකවත් ගෑනු දරුවෝ 3 දෙනෙක් කසාද බැඳලා නැත්නම් ලේසියෙන් අතහරින්න බෑ පිටුනි. තුෂ්ණාව හැදුනේ දරුවන් 3 දෙනා කෙරෙහි. ඊට අදාළව උපාදානයේ භවයේ සකස් වුණා ඒ ඉඩමේම පරදත් රූප ජීවි പ്രേතියක් හැටියට. උපාදාන පච්චයා භව. උපාදානයේ භවයේ සකස් කළා දෙන්නේ. අපි දක්ෂ වෙන්න ඕන පින උපාදානය කරගන්න පිටුනි. නමුත් පින උපාදානය වෙන්නේ නැහැ බාහිර දේවල් කෙරෙහි තියෙන තුෂ්ණාව නිසා. දැන් එක තරුණියක් එක අම්මා කෙනෙක් මැලි වයසේ අම්මා කෙනෙක් මාත් එක්ක මෙවැනි ධර්ම සාකච්ඡාවකදී දැඩි විදියට කිව්වා. "හාමුදුරනේ මම මැරෙන්න බය නැහැ කියලා." "මම ඒව පුතේ ඔබ මැරෙන්න බය නැහැ කියන්නේ ඇයි කියලා." "හාමුදුරනේ මම මෙච්චර පින්කම් කරලා තිනවා. මෙච්චර සමාජ සේවය කරලා තිනවා" කියලා ඒ අම්මා කිව්වා. "මං කිව්ව පුතේ එයා එච්චරටම සමාජ සේවය කරලා තිනවා. එච්චරටම පින්කම් කරලා තිනවා" කියලා. නමුත් මං කිව්වා උපනගරයේ ඉඳන් ඉන්න දෙන්න කවුද? එක්කෙනෙක්ගේ පුතා අනිත් එක්කෙනාගේ දුව දෙකම ඉස්කෝලේ යන වයස දෙන්නේ. එයාගේ මහත්තයා නැති වෙලා ධනෙ තියෙන දරුවේ. මං එව්ව පුතේ මෙතෙන්ට දැන් මහත්තයෙක් වෙනවා. ඒ මහත්තයා සත්‍යවාදී වචන ඇත්ත කතා කරන මාත්‍යෙ බොරුවක් කියන්නේ නැහැ. ඒ මහත්තයා ඇවිල්ලා ඔබට කියනවා මං හෙට ඔබව ඇමරිකාවට එක්කගෙන යනවා. ඇමරිකාවේ මිනිස්සෙක් විඳින ඉහළම සැප මං ඔබට දෙනවා. මැරෙනකම්ම මං ඔබව බලා ගන්නවා. මේ ඇත්ත කතා කරන මහත්තයෙක්. හෙට උදේට ඔබ එන්න ඕනේ මාත් එක්ක ඇමරිකාවට යන්න. දරුවෝ දෙන්න මට එපා. දරුවෝ දෙන්න කියලා තමයි ඔබ එන්න ඕනේ කියලා. මම ඒ වපුතේ ඔබ හෙට උදේට ඇමරිකාවට යනවාද කියලා. හාමුදුරනේ දරුවෝ දෙන්න දාලා කොහෙ යන්නද? දරුවෝ දෙන්න දාලා කොහෙවත් යන්නේ නැහැ කිව්වා. අන්න පිටතුනේ උපාදානය. දැන් ඔබ හිතන්නේ අම්මා මෙතන දරුවෝ දෙන්නත් එක්ක වාඩි වෙලා බණ අහනවා. බණ අහන ගමන් මේ වහලේ කඩාගෙන හිස මතට වැටෙනවා. මරණීය තුවාල සිද්ධ වෙනවා. මැරෙන වෙලාවේ පින මතක් වෙයිද? දරුවෝ දෙන්න මතක් වෙයිද? උපාදාන පත්‍යා බව. උපාදානයේ භවයේ සකස් කරන්නේ. උපාදානයේ සකස් කරන්නේ තෘෂ්ණා පත්‍යා උපාදාන. එහෙනම් මෙතන හරි භයානක තැනක් පින්තුනේ තියෙන්නේ. ඒ නිසායි බුදුරජාණන් වහන්සේ දේශනා කරන්නේ හැකිතාක් පින්කම් සිද්ධ කරන්න. මොකද පින්කම් තුලින්මයි ඔබට ආයුෂ වර්ණයේ සැපේ බලය ලැබෙන්නේ. ආයුෂ වර්ණයේ සැපේ බලය තමයි මේ පටිභාණය කියන කාරණය සකස් කරලා දෙන්නේ. ප්‍රඥාව වඩවා ගැනීම සඳහා අපිට මාර්ගය කියලා දෙන්නේ. ඒ නිසා ආයුෂ වර්ණයේ සැපේ බලයෙන් තොරව මේ ගමන යන්න බැහැ පිටුනේ. එහෙනම් හැකිතාක් පින්කම් සිද්ධ කරන්න. පන්සලට ආරණ්‍යට ආරාමයට ගිහිල්ලා හැකිතාක් පින්කම් සිද්ධ කරගන්න. පින්කම් සිද්ධ කරගෙන හැම වෙලාවෙම රූපේ අනිත්‍යභාවය දකින්න ජීවත් වෙන පිණිතුනේ. මෙන්න මේ පංච උපාදානස්කන්ධයේ අනිත්‍යභාවය දැකීම තමයි පින ඔබට අර්ථවත් භාවයට පත් කරලා දෙන්නේ. පින්කලා කියලා විතරක් නම් තේරුමක් නැහැ. පින් කරන ගමන් රූපේ අනිත්‍යභාවය දකින්න ඔබ දක්ෂ වෙන්න ඕනේ. රූපේ අනිත්‍යභාවය දැකීම තුලයි පින ඔබට අර්ථවත් කරලා දෙන්නේ පිණිතුනේ. දැන් මොකක් හරි බාහිර රූපයක් උපාදානය වෙලා පිණිතුනේ. වඩාත්ම තෘෂ්ණාවෙන් බැඳුනා වූ රූපේ උපාදානය වෙලයි අවසාන චුතිසිට්ඨිය සකස් වෙන්නේ. ඒ සකස් වෙන අවසාන රූපය අනිත්‍යයි කියලා දකින්න අපි දක්ෂ වෙන්න ඕනේ. අනිත්‍යයි කියලා දකින්න අපි දක්ෂ වෙන්න ඕනේ. අම්මා තාත්තා කියන රූපය මතකට ආවොත් ඒ රූපය අනිත්‍යයි කියලා දකින්න දක්ෂ වෙන්න ඕනේ. දෙවියා දිව්‍යාංගනාව කියන රූපයක් මතකට ආවොත් ඒ රූපය අනිත්‍යයි කියලා දකින්න අපි දක්ෂ වෙන්න ඕනේ. හිත සමාධිමත් භාවයට පත් වුණොත් ඒ සමාධියත් අනිත්‍යයි කියලා දකින්න අපි දක්ෂ වෙන්න ඕනේ. මොකද සමාධියක් භාවයට පළවෙනි ධ්‍යානයකට එන මරණ වේලාවේ හිත ගියොත් අපිට රූපාවචර බ්‍රහ්මතලයකට තමයි යන්න වෙන්නේ. නිවන් මාර්ගයට වැටෙන්නේ නැහැ. සමහර අය මරණ වේලාවට සමාධිමත් හිත සමාධියක් තුල ඉඳලා ඇස් දෙක පියා ගන්නවා. නමුත් එයා හිතනවා මෙතන නිවනයි කියලා. නමුත් නිවන නෙමේ පිංගතුනේ ධ්‍යානයකටයි හිත ගියේ. ඊට අදාළව රූපාවචර බ්‍රහ්මතලයකයි උප්පත්තිය සකස් කරගන්න. එනම් මැරෙන වෙලාවෙ හිත සමාධිමත් භාවයට පත් වුණා. ඒ සමාධියත් අනිත්‍යයි කියලා දැක්කේ තනයි විදර්ශනා නෝන අපිට සකස් කරලා දෙන්නේ පිංගතුනේ. ඒ නිසා අවසාන චුතිසිත අනිත්‍යයි කියලා දකින්න අපි දක්ෂ වෙන්න ඕනේ. ඒක තමයි මේ ලෝකයේ තියෙන අමාරුම දේ පිංගතුනේ. සම්මා සම්බුද්ධ ශාසන ලක්ෂ ගානක් පහු කරලා ඔය අවසාන චුති චitte අනිත්‍යයි කියලා දකින්න අපි දක්ෂුනේ නෑ පිණුතුනේ. අවසානයේ ඔය චුති චitte අනිත්‍යයි කියලා දකින්න අපි දක්ෂ වෙලා නෑ. ඒකයි අපි මේ සංසාරය තුල ඉන්නේ. එහෙනම් ඒක ලේසි කාරණයක් නෙමේ පිණුතුනේ. එහෙමනම් ඒක ලේසි කරගන්න නම් ඔබ මොකද්ද කරන්න ඕනේ? නිරතුරුවම රූපේ අනිත්‍යභාවය දකින්න ජීවත් වෙන්න. නිරතුරුවම රූපේ අනිත්‍යභාවය දකින්න ජීවත් වෙන්න. පින්කම් හැකිතාක් සිද්ධ කරමින් රූපේ අනිත්‍යභාවයේ දකිමින් ජීවත් වෙන්න ඔබ කෙරෙහි ඔබ අනුකම්පාවෙන් මේක කරන්න ඕනේ පින්තුනි. මොකද සමාජයේ ශාස්ත්‍රීය විදියට ජීවත් වෙන මිනිස්සයෝ අනේ මැරෙන මොහොතේම සිරිසං කුලවල ඉපදෙනවා පින්තුනි. මැරෙන මොහොතේම දරුණු ප්‍රේතයෝ බවට පත් වෙලා උපදිනවා. මැරෙන මොහොතේම නිර්යාන්ත වැටිලා උප්පත්තිය ලබනවා. මැරෙන මොහොතේම මිත්‍යා දෘෂ්ටික භාවයන්ට පත් වෙලා මිනිස්සයෝ බවට පත් වෙනවා. නිසා හරි භයානක අසාධාරණ ලෝකයක් මෙතන තියෙන්නේ. බුදුරජාණන් වහන්සේ කියනවා මේ ලෝකය හරිම අසාධාරණයි කියලා. අච්චර පින්කම් කරපු මහත්තයා මැරිලා පරදත්ත රූප ජීවි ප්‍රේතෙක් වෙනවා නම් අච්චර පින්කම් කරපු අම්මා මැරිලා පරදත්ත රූප ජීවී ප්‍රේතියක් වෙනවනම් ලෝකය සාධාරණ වෙන්න බෑ පිටුනි. ඒ කියන්නේ ලෝකය කියන්නේ හරිම අසාධාරණ වූ තැන. මේ ලෝකය අසාධාරණ නිසාමයි බුදුරජාණන් වහන්සේ බෝධිසත්ව සිතුවත් කුමාරයා හැටියට අර එදා උපන් රාහුල කුමාරයාගේ මූණවත් බලන්න නැතුව ගෙදරින් යන්න කී පින්නතුනි. ඒසා ලෝකය අසාධාරණයි. මේ අසාධාරණ ලෝකයෙන් මමත් මිදිලා රාහුලවත් යසෝදරාවත් මුදවනවා කියන තැන ඉඳලයි එදා සිතුවත් කුමාරයා ගෙදර හැරලා යන්න ගියේ. එනිසා මේ අසාධාරණ ලෝකයේ තුල තියෙන අසාධාරණ භාවය දැකලා ධර්මයේ සාධාරණයේ තුලට එන්න කියලායි බුදුරජාණන් වහන්සේ දේශනා කරන්න පිණිතුනේ. එනිසා හැකිතා පින්කම් සිද්ධ කරන්න. පින්කම් සිද්ධ කරලා අනිත්‍ය සංඥාව කියන දේ ජීවිතයෙන් වඩන්න. අනිත්‍ය සංඥාවයි පිණිතුනේ පින ඔබට අර්ථවත් කරලා දෙන්නේ. ඊළඟ කාරණේ බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා පින කියන්නේ ගින්දරක් කියලා. පින කියන්නේ ගින්දරක් කියලා. මොකද ගින්දර නැතුව ඔබට ජීවත් වෙන්න බැහැ. නමුත් ඒ ගින්දර විසින් ඔබ විනාශ කළ දාන්නත් පුළුවන්. පිනක් අන්නේ වගේමයි පිනතුනේ. අද හිතන්න මේ රටේ මහේශාක්‍ය ජීවිත ගත කරන මහත්තුරු ඒ මහේශාක්‍ය භාවය ලැබුවේ කුමක් නිසාද? පෙර සංසාරයේ කළපු පින නිසාමයි. සිල්පද රකමින් කළා වූ පින්කම් වල ආස්වාදයයි ඒගොල්ලෝ විඳින්නේ. ඒ පින්කම් නිසා ඒගොල්ලන්ට මේ ජීවිතේ ආයුෂ වර්ණයේ සැපය බලය ලැබෙනකොට කීර්තිය තනතුරු ප්‍රශංසා නිලතල ධනය බලය ලැබෙනකොට ඒ ලැබෙන දේවල් ඒගොල්ලෝ ආරක්ෂා කරගන්න යන්නේ කුමකින්ද? ලෝභ, ද්වේෂ, මෝහ. දැන් ලැබුණේ කුමක් නිසාද? පින නිසා. පින නිසා ලැබුණා. ලැබුණ දේ දැන් ඒගොල්ලෝ ආරක්ෂා කරගන්න යන්නේ කොහොමද? ලෝභ, ද්වේෂ, මෝහයන් තුලින්. ධර්මයෙන් තුලින් ආරක්ෂාව ලබන්න යන්නේ නැහැ. දැන් ලෝභ, ද්වේෂ, මෝහ තුලින් මේවා ආරක්ෂා කරන්නේ නැහැ. මොකද්ද සිද්ධ වෙන්නේ? අකුසල්. දැන් අකුසල් නිසා ඒගොල්ලෝ මරුණාට පස්සේ කොහාටද වැටෙන්නේ? සතර අපායට. දැන් අවසානයේ ඒගොල්ලෝ සතර අපායට යන්නේ කවුද? පින. පින විසිනොයි ඒගොල්ලෝ සතර අපායට දාලා තියෙන්නේ. එනිසා පින විසින් ඔබලාට ආයුෂ වර්ණයේ සැපේ බලය ලැබෙනකොට ඒ ආයුෂ වර්ණයේ සැපේ බලේ අනිත්‍යභාවය දක්මින් ඔබ ජීවත් වෙන්න දක්ෂ වෙන්න ඕනේ. ඔබට කොයිසා ලොකු ආයුෂ වර්ණයේ සැපේ බලය ලැබුණා. මොනසා මහේශාක්‍ය ජීවිත මොනසා විශාල තනතුරු ලැබුණා. මේ සියල්ලම සංස්කාරයන්ගේ ඵලයක් කියලා දක්ින්න ලැබෙන්නේ හිතන්න. සංස්කාරයන්ගේ ඵලයක් නිසා නම් මේවා ලැබුණේ. මේ ආයුෂ වර්ණයේ සැපේ බලය නිසා අපි අකුසල් කරගන්න නරකයි කියන කාරණේ අපි දකින්න ඕනේ. එහෙම කරගත්තොත් පිඟුතුනේ පින විසින්ම අපිව විනාශ කරලා දානවා. ඒ නිසා නිරතුරුවම ඔබට ලැබුණා වූ ආයුෂ වර්ණයේ සැපේ බලය කුසලයේ උදසාම යොමු කරගන්න කියලයි බුදුරජාණන් වහන්සේ දේශනා කරන්නේ. එහෙමනම් පිඟුතුනේ මම දැන් මුලින්ම කිව්වා ඔබ ශ්‍රේෂ්ඨ උපතක් ලබා ගත්තා කියලා. ඒක පැහැදිලි. ඒ ශේෂ්ඨ උපත ශේෂ්ඨ මරණ පහක් තියෙනවා අරගෙන යන්න මම ඒ මරණ පහ ඔබට පැහැදිලි කළා. එතකොට ඒ ශේෂ්ඨ උපත ලබා ගන්න හේතුණා වූ කාරණා තුනක් තිබ්බා. තෙරුවන් කෙරෙහි ශ්‍රද්ධාවත් සීලයත් දානයත් කියන කාරණා තුන. මේ සියල්ල ප්‍රයෝගී කරගෙන ඉලක්කයක් ඇති කරගන්න කිව්වා මේ ජීවිතයේදී සතර අපායෙන් මිදෙනවා කියලා. විචිකිච්ඡාවෙන් බැහැර වෙන්න කිව්වා. අර පරමාදර්ශී චරිතානුව ජීවිතේ හැඩගසවා ගන්න කිව්වා. තෙරුවන් කෙරෙහි වූ අතන සද්ධාවත් සීලේ ආරකාන්ත භාවයත් පංච උපාදානස්කන්ධයේ අනිත්‍ය භාවයත් දක්මින් ජීවත් වෙන්න කිව්වා. මෙන්න මේ කාරණා ටික ජීවිතයෙන් වඩද්දි පිණතුනේ බුදුරජාණන් වහන්සේ කෙරෙහි විශ්වාසයෙන් ඔබ මේ කාරණා ටික ජීවිතයට එකතු කරගත්තොත් බුදුරජාණන් වහන්සේ ඔබට සහතිකයක් දෙනවා. මේ සහතිකය දෙන්නේ බුදුරජාණන් වහන්සේ වෙන කවුරුත් නෙමේ. බුදුරජාණන් වහන්සේ දෙන සහතිකය තමයි ඔබ මැරෙන්න විනාඩියක් තියලා හෝ මේ ජීවිතේ සතර අපායෙන් මිදෙනවායි කියන සහතිකය පිණිසුනේ. එනිසා බුදුරජාණන් වහන්සේ මේ දෙන සහතිකය තුල ඔබ ජීවිතේ ශක්තිමත්ව ඉදිරියට අරගෙන මේ ජීවිතේම සතර අපායෙන් මිදලා පිණිසුනේ. මේ භයානක වූ භයංකාර වූ භව ගමන සාරා සංඝ කල්ප සියක් කෝටි ප්‍රකෝටි ගානක් මැරෙමින් නිපදෙමින් මැරෙමින් නිපදෙමින් මැරෙමින් නිපදෙමින් ආවා වූ මේ භයානක භව ගමන උපරිම ආත්ම භව හතකට සීමා කරගන්න කියලා බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා. මන් දැන් මෙතනින් මේ ධර්ම දේශනාව සමාප්ත කරනවා. පුතේ වෙලාව කීයදලු? අය මාරයි දැන් තුන මාර කතා කරලා පුතේ. ප්‍රශ්න අහන්නවද? ඈ? මේ ස්වාමීන් වහන්සේලා කතා කරලා ගෙන් පුදාන කතා දරුවන්ට කියනවා මාව අර ආදානාකාරයේ දාලා පුච්චන්න එපා. ඉතින් ආදානාකාරයේ දාලා පුච්චන්න එපා කිව්වම දැන් මේ මහත්තයා මැරෙනවා. මැරුණාට පස්සේ දරුව මොකද කරන්නේ? විශාල චිතකයක් හදලා තමයි මේ මහත්තයාව පුච්චන්නේ. එතකොට මෙහෙම පුච්චද්දී මං විදා ඒ දරුවාගෙන් ඇහුවා, ඇයි පුතේ මෙච්චර අලුත් ආදානාකාරයක් තියෙද්දී මේ මහත්තයා මේ චිතකයක් හදලා පිච්චුවේයි කියලා. ඒ වෙලාවේ දරුවා කියනවා, මේ මහත්තයෝ අපේ තාත්තා මැරෙන වෙලාවේ කිව්වා මාව ආදානාගාරයේ ඇතුළට දාලා දොර වහලා පුච්චන්න එපා, මට බයයි කියලා. මොකද්ද දැන් මේ කියන්නේ? මමත්වේ දැඩි මාගේ මරණය තුනක් සත්වයේ පුද්ගලයේ දකින්න. සමහරු කියනවා මැරුණාට පස්සේ මාව වල්ලන්න එපා, මට ඒ වලැකුණේ ඉන්න බයයි මාව පුච්චන්න කියලා. සමහරු කියනවා මැරුණාට පස්සේ මට මෙන්න හත් දවසේ දාන දෙන්න සල්ලි වෙන් කරනවා, පෙට්ටිය ගන්න මුදල් වෙන් කරනවා, මැරෙන්නේ ඉස්සෙල්ල ජීව මතක වස්ත්‍ර පූජාම් කරනවා. මේ සියල්ල තුල තියෙන්නේ මොකද්ද? මමත්වයේ උ දැඩි භාවය. එතකොට මේ මමත්වයේ දැඩි භාවයේ සිදින්නේ කොතනින්ද? පටිච්ච සමුප්පන්නව ජීවිතේ දැකීම තුළනේ මමත්වයේ දැඩි භාවයේ නිදෙන්නේ. පටිච්ච සමුප්පන්නව ජීවිතේ දකින්නවා කියන්නේ මොකද්ද? අවිද්‍යාව පත්‍ය සංකාර අවිද්‍යාව නිසා සංස්කාර සකස් වෙනවා. දැන් අවිද්‍යාව කියලා කියන්නේ මොකක්ද? චතුරාර්ය සත්‍ය නොදැනීම. චතුරාර්ය සත්‍ය නොදැනීම නිසා අපි මොකද්ද රැස් කරන්නේ? සංස්කාර. අවිද්‍යාව පත්‍ය සංකාර. දැන් අවිද්‍යාව අවිද්‍යා නිරෝධා සංස්කාර නිරෝධ. අවිද්‍යාව සංස්කාරත් අතර සත්‍යයේ පුද්ගලයේ කිරියද නැහැ. සත්‍යයේ පුද්ගලයේ කිරිය නැහැ. දැන් අපි කියමු මහත්මයෙක් ඉන්නවා. ඒ මහත්මයා ගිය ජීවිතේ මිනිස්සේ. එයා අවුරුදු 80ක් ජීවත් වෙලා මිය පරලව යනවා. මැරෙන මොහොතේ එයාට අවසාන චුති චිත්තය සකස් වෙනවා. විඥානයේ අවසාන විඥානයේ පංච උපාදාන ස්කන්ධය සකස් වෙනවා. ඒ චුති චිත්තය සකස් වෙන්නේ කුමක් නිසාද? සංස්කාරයන් රැස් කරපු නිසා. සංස්කාරයන් රැස් වෙන්නේ කුමක් නිසාද? අවිද්‍යාව අවිද්‍යාව පත්‍ය සංකාර අවිද්‍යා නිරෝධා සංස්කාර සංස්කාර තිබෙන නිසා මොකද සකස්ුනේ? විඥානේ චුතිසික අවසාන මැරෙන වෙලාවේ චුතිචිත්‍ය සකස්ුණා. කුමක් නිසාද? සංස්කාර රැස් කරපු නිසා. සංස්කාර නිරෝධා විඥාන. දැන් සංස්කාරයක් විඥානයක් අතර සත්‍යයේ පුද්ගලයේ කිරියද හේතුඵල ධර්මයක් තිබේ. සත්‍යයේ පුද්ගලයේ කිරිය නැහැ. විඥාන පත්‍ය නාම රූපං. දැන් විඥානය නිසා බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා නාම රූප සකස් වෙනවා කියලා. විඥාන නිරෝධා නාම රූප නිරෝධ. එතකොට දැන් විඥානය නිසා නාම රූප සකස් වෙනවා කියන්නේ මොකද්ද? දැන් මේ මාත්‍යාගේ මේ ජීවිතේ අම්මා ඉන්නවා. ඒ අම්මාගේ මව් කුසේ කලන රූපයක් තියෙනවා. පැලෝපියනාලේ හරි ගර්භාෂයේ හරි පුංචි කලන රූපයක්. ඒ කලන රූපයේ පාවි පාවි තියෙන මස් කෑල්ලක් විතරයි. බුදුරජාණන් වහන්සේ දේශනා කරන එක උකුණෙක්ගේ හිස් දෙකක් තරම් පුංචි කියලා. ජීවවිද්‍යාත්මක දෙයක් අම්මා කෙනෙකුගේ ඩිම්බයකුත් තාත්තා කෙනෙකුගේ ශුක්‍රාණුකුත් එකතුලා හැදෙන දෙයක් විතරයි. මේක මේ පැලෝපිය නාලි පාරිභාවේ කියනවා රූපයක්. අන්නර චුති චිත්තය විඥාණය ප්‍රතිසන්දි චිත්තය හැටියට මේ කල රූපෙට බහිමු. දැන් මෙච්චර වෙලා පාරිභාවේ තිබ්බේ කල රූපය දැන් ගැහෙන්න ගන්නවා කියලා බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා. අපේ පපුව ගැහෙනවා වගේ. මොකද මේ ගැහෙනවා කියන්නේ කාය සංස්කාර සකස් වෙනවා. දැන් විඥාන පත්‍ය නාම රූපං. දැන් මේ නාම රූප සකස් වුනේ කුමක් නිසාද? විඥාණය. විඥාන නිරෝධා නාම රූප. දැන් විඥානයක් නාම රූපයක් අතර සත්වේ පුද්ගලයේ කියලාද? නැහැ. විඥාන පත්‍ය නාම රූපං නාම රූප පත්‍ය සලායතන කියලා බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා. නාම රූප නිසායි සලායතන. නාම රූප නිසා කොහොමද සලායතන සකස් වෙන්නේ? දැන් මේ පුංචි කලන රූපය සති හතක් අටක් යනකොට තම්බපු වික්තරයක් ප්‍රමාණයට ලොකු වෙනවා කියනවා. හිස වෙන් වෙලා අතපය වෙන් වෙලා මෙන්න ආයතන හය දැන් යාම සකස් වෙලා සකන්නාසිය දිව ශරීරය. දැන් ආයතන හය සකස් වුනේ කුමක් නිසාද? නාම රූප පත්‍ය සලායතන. නාම රූප නිරෝධා සලායතන නිරෝධ. නාම රූප සලායතන තමල සත්වේ පුද්ගලයේ කියියද? හේතුඵල ධර්මයක් කියන්නේ. ඊට පස්සේ බුදුරජාණන් වහන්සේ කියනවා සලායතන පත්‍ය පස්සෝ. සලායතන නිසායි පස්සේ සකස් වෙන්නේ. සලායතන නිසා පස්සේ සකස් වෙන්නේ කොහොමද? දැන් මේ දරුවා ලෝකෙට බිහි වෙනවා. දරුවා ලෝකෙට බිහි වුණාට පස්සේ මොකද වෙන්නේ? එයා එහෙන් රූප දකිනවා. එහෙන් රූප දැක්කා කියන්නේ චක්කු විඥාණය සකස් වුණා. දැක්කායි කියන්නේ පස්සේ. මොකද පස්සේ කියන්නේ කාරණා තුනක එකතුව. මොනවාද කාරණා තුන? අධ්‍යාත්මික රූපයයි, බාහිර රූපයයි, විඥාණය. මේ තුන එකතු වෙච්ච තැන චක්කු විඥාණය සකස් වෙනවා. දැන් ඔබ එහෙන් රූපයක් දැක්කොත් ඊළඟට මොකද කරන්නේ? දැක්කා වූ රූපය ගැන හිතනවා. දැක්කා වූ රූපය ගැන හිතනකොට ඇස මෙරිලා මන ඉපදෙනවා. ශබ්දයක් ඇහෙනවා එතකොට මන මෙරිලා කන ඉපදෙනවා. දැන් ඇසුනා වූ ශබ්දය ගැන හිතනවා සෝත විඥානයේ මෙරිලා මනෝ විඥානය සකස් වෙනවා. දැන් චක්කු විඥානයේද සෝත විඥානය කියන්නේ? විඥානය කියන්නේ මොකද්ද? ඇස මෙරිලායි මන ඉපදෙන්නේ. මන මෙරිලායි කන ඉපදෙන්නේ. කන මෙරිලායි කය ඉපදෙන්නේ. බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා මේ ඉන්න හැම සත්වෙක්ම හැම නිමේෂයකදීම මැරෙමින් උපදිනවා, මැරෙමින් උපදිනවා කියලා. නමුත් අපි දන්නේ නැහැ අපි හැම වෙලාවෙම මැරෙනවා උපදිනවා කියලා. අපි දන්නේ අර උණුසුමත් ආශ්‍රයත් විඥානයත් පහම ගියා වූ මරණය තමයි මරණය කියලා අපි දන්නේ. බුදුරජාණන් වහන්සේම කියන්නේ නැහැ. බුදුරජාණන් වහන්සේ කියනවා ඔබ හැම නිමේෂයකදීම මැරෙමින් ඉපදිනවා, මැරෙමින් ඉපදිනවා කියලා. එතකොට මේ මොකද්ද බුදුරජාණන් වහන්සේ කියන්නේ? ඇසෙන් රූපයක් දකිනකොට ඇස ඉපදෙනවා. චක්කු විඥාණය හැටියට ඇස ඉපදෙනවා. ඇසෙන් දැක්කා වූ රූපය ගැන හිතනකොට ඇස මෙරිලා මන ඉපදෙනවා. ශබ්දයක් ඇහෙනකොට මන මෙරිලා කන ඉපදෙනවා. එහෙනම් චක්කු විඥාණයෙන්ද සෝත විඥාණය කියන්නේ? ඇස මෙරිලායි කන ඉපදුනේ. කන මෙරිලායි මන ඉපදුනේ. එතකොට බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා මේ ආයතන හය හැම වෙලාවෙම එක ආයතනයක් ඉපදිලා තියෙන්නේ කියලා. අවදාහනයක අපි ප්‍රඥාවෙන් තමයි දකින්නේ. ඒ තරම් මේක වේගවත්. වේගවත් ඒකයි විඥානයේ වේගවත් කියලා බුදුරජාණන් වහන්සේ කියන්නේ. මේ ආයතන හයෙන් හැම වෙලාවෙම එක ආයතනයක් ඉපදිලා තියෙන්නේ. ඒ ඉපදිලා තියෙන ආයතනය තුළ විඥානය බැසගෙන තියෙනවා. ඇස ඉපදලා තියෙන වෙලාවේ ඇස තුල විඥානය බැසගෙන තියෙනවා. ඇස මෙරිලා කන ඉපදෙනකොට විඥානය කන තුල බැසගෙන තියෙනවා. දැන් එතකොට එකම විඥානයක්ද? නැහැ. ඇස මෙරිලායි කන ඉපදුනේ. චක්කු විඥානයේ මෙරිලායි මනෝ විඥානයේ ඉපදුනේ. මනෝ විඥානයේ මෙරිලායි කුසෝත විඥානයේ ඉපදුනේ. එහෙමනම් පින්වතුනි අර ගිය ජීවිතයෙන් ගලාගෙන ආපු චුති චිත්තය මේ ආයතන හය හරහා මැරෙමින් නිපදෙමින් මැරෙමින් නිපදෙමින් ඇතිවෙමින් නැතිවෙමින් ගලා ගිහිල්ලා මේ ජීවිතේ අපි වයෝවෘද්ධභාවයට පත් වෙලා මැරෙන වෙලාවට අවසාන චුතිචික මනෝවිඤ්ඤාණයක් ඇතුළේ සකස් වෙලා ඊළඟ ප්‍රතිසන්දියට ඊළඟ ප්‍රතිසන්දියට දැන් එකම විඤ්ඤාණයක් වෙන තිබ්බද නැහැ මේ ආයතන අයින් එක ආයතනයක් ඉපදලා තියෙනවා ඔබ හොඳට සියුම්ම දකින්න එක කවදාහරි ප්‍රඥාවෙන්මයි දකින්නේ ඒ සියුම්ම දකින්දී එක ආයතනයක් ඉපදලා තියෙන අනිත් පහම මැරලා තියෙන විදිහ ඉපදලා තියෙන ආයතනය තුළ විඥානය දැසගෙන ඉන්නවා මේ හය තුළ විඥානය ඇති වෙමින් නැති වෙමින් ක්‍රියාත්මක වෙලා මේ කය කවදාහරි මැරෙන වෙලාවේ අවසාන පංච උපාදාන ස්කන්ධයේ සකස් වෙලා ඊළඟ ප්‍රතිසන්දියට එහෙනම් දැන් මෙතන සත්වේ පුද්ගලයේ කොතනකවත් හිටියද නාම රූප පත්‍ය ආසලායතන නාම රූප නිරෝධා සලායතන නිරෝධ නාම රූප සලායතන අතර සත්වේ පුද්ගලයේ කියන හේතුඵල ධර්මයක් තිබේ සලායතන පත්‍ය පස්සෝ සලායතන නිරෝධා පස්ස නිරෝධ මේ දෙක අතර සත්වේ පුද්ගලයේ කියනද අන්න මේ ආකාරයෙන් අපි දකිනකොට එහෙනම් අවිද්‍යාව කියන කාරණේ නිරුද්ධ කරද්දී අපි මේ සමස්ත ක්‍රියාවලියම ජාති ජරා ව්‍යාධි මරණ දාහක් දක්වාම අපි මේක විරුද්ධ කරලා දානවා. එහෙනම් දැන් මෙතන මමේ කියලා ගන්න සත්වයෙක් ඉන්නවද? නැහැ. එහෙමනම් නැහැ කියලා කියන්න පුළුවන් කමක් තියෙනවද? බුදුරජාණන් වහන්සේ නැහැ කියලා කියන්නේ නැහැ. ඒක හොඳට තේරුම් ගන්න ඕනේ. මොකද මෙතන කතා කරන කෙනෙක් අතපය විසිකරන කෙනෙක් ඉන්නවා. ඉන්නවායි කියලා බුදුරජාණන් වහන්සේ කියන්නේ නැහැ. බුදුරජාණන් වහන්සේ මොකක්ද කියන්නේ? අවිද්‍යාව පත්‍ය සංඛාරය. අවිද්‍යාව නිසා සකස් වෙනා වූ සංස්කාර සංස්කාර නිසා සකස් වෙනා වූ විඥානය පස්සේ නිසා සකස් වෙනා වූ විදීමක් විතර තියෙනවා නැත්තේ නැහැ එහෙනම් නැහැ කියන කාරණය බුදුරජාන් වහන්සේ කියන්නේ තියෙනවා කියන කාරණය බුදුරජාන් වහන්සේ කියන්නේ පස්සේ පච්චය වේදනා පස්සේ නිසා ඇති වෙනා වූ වේදනාවක් තියෙනවා පස්සේ නිරෝධා වේදනා නිරෝධෝ කියලා බුදුරජාන් වහන්සේ දේශනා එහෙම තමයි පටිච්ච සම්පන්න ජීවිතය දකින්න කියලා බුදුදාන වහන්සේ දේශනා කරනවා. මුලින් දැන් අපි නවත්වමු ගන්නවා. හොඳයි. තෙරුවන් සරණයි මේ සාදුකාරයන් වෙන්න. දැන් අප්‍රමාණ සතුට